හොඳයි පින්තුනි. සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දස දහසක් ලෝක දාතේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ ඇයිට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්තුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දිසිරුම දේව සමූහයන් වහන්සේලා අවසිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා මුතුම මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තම තම නමින් ජම්මාන්තර ගතවන් රිදිච්ච ඒ සීලම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභාවි ස්ථානයක ඉන්නවනම් ඒ ගත මිදල සුගත මුදිත වෙන්න කියලා. මෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනා මේ සියලු දෙනා සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පිංගතුනි, ඔබගා තියෙනවනේ ෆෝන් එක, ලොකු එක. ඉතින් ඔක ගඩොලක සයිස් කියලා බිත්තියට තියලා මැටි ගහන්න එපා ඔකට. ඒක පාවිච්චි කරන්නේ ඒ දෙයට. මේ පාරේ තියෙන ගලක් අරගෙන ඒක තියාගන්න. ඒක තියලා මැටි ගහගන්න. ඒකෙන් කිව්වේ මොකද්ද? අර්ථයක් කිරීම උදෙසා බිහි වෙච්ච කෙනෙක්ගේ කාලේ. ඒ තුට්ටු දෙකේ ගහයෙන් වෙන අපලෙහිඳ ඒ වගේ වැය කරන්න එපා. ඒ වෙලාවේ අහගන්න නිවන් දකින්න ක්‍රමවේදය මොකද්ද කියලා. ඒකයි මම කිව්වේ පිංගුදුනි, බණ අහනකොට නිින්ද යනවනම් වහ ටිකක් බීලා හරි ඇහැරිලා ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් බණ අහන වෙලාවේ වහ ටිකක් බීලා බණ අහන්න. ජීවත් වෙලා ඉන්නවට වඩා හොඳයි පිංගුදුනි ඒක. සාස්ත්‍රුන් වහන්සේගේ නිගමනේ ආයි අහන්න දෙයක් නැහැ. සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ පිංගුදුනි, ඇස් දෙකෙන් රූප බලවල කාමයේ ජනිත කරනවට වඩා හොඳයි ඇස් දෙකේ යකඩ ගුලි අතුල්ල ගනිල්ල. ගිනි ගන්න යකඩ ගුලි වලින් ඇස් දෙකට ඇන ගනි. මේකෙන් සෙතක් වෙන්නේ නැති හින්දා. හේතුව ඔබ හිතන්න ඔබ අවුරුදු 30ක් 40ක් 50ක් යනකම් ඔබ හම්බු කළායි කියලා යම්කිසි ධනයක්. දැන් ඔය අවුරුදු 40ෙම ඔබට අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? ඔය ගත කරපු අවුරුදු 40 ඔබ එතනමනේ තාම. ඉතින් හරිනම් ඔබ දැන් අවුරුදු 40ක් තිස්සේ ඔබ හම්බ කරනවා කියලා හම්බ කළා නම් අද ඔබ මේ වෙනකොට මේ මුළු ලෝකෙම භාගයක අයිතිකාරය වෙන්න තෑ. නමුත් එහෙම වෙන්නේ නැහනේ. ඔය එක තැනකදී හරි යන්න වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. හරි දැන් ඔබ නම් මේ තත්ත්වවල නෑ මෙතන ඉන්න කවුරුත්. නමුත් ලෝකයේ දැඩි ලෙස අල්ලගෙන බදාගෙන ඉන්නේ පින්වතුනි මහා දුකක් විඳින පිරිස්. හොඳට මේ මිනිස්සු දිහා බලන්න. මේ මිනිස්සු අන්ත දුකක් විඳින්නේ. මේ විඳින දුකේ මිනිසුන්ට පේන්නේ නැහැ. මේ පේන්නේ නැති වෙන හේතුව තමයි පින්වතුනි ඉන්න මුලාව. මහා මුලාවකින් ඉන්නේ. ඒ මුලාවකින් ඉන්න නිසා තමයි පේන්නේ නැත්තේ මේ මිනිස්සු දුක් විඳිනවා කියලා. හිතාගෙන ඉන්නේ ලොකු සැපයක් විඳිනවා කියලා. හැබැයි විඳවු සැපයක් නැහැ. දැන් ඔබ කනකොට සැපයි නේද ඔබට? දැන් ඒ සැපේ දැන් තියෙනවද ඔබට? ඒ සැපේ දැනෙන නම් කකාම ඉන්න ඕනේ නේද හැමතිස්සෙම? මේ හිතල බලන්න. කෙනෙක් ඉන්නවා පවුම් 5000ක් හම්බ කරනවා. ඉතින් මොනවද දැන් එයාට කරන්න පුළුවන් ওই 5000යි? එයාට යන්න පුළුවන් ඇමරිකාවට ගිහිල්ලා එන්න. ගිහිල්ලා ආවට පස්සේ වෙහෙසක් විතරක් නෙමෙයි ඉතුරු වෙන්නේ. අර මුලාව නේද අරගෙන ගියේ. ඔන්න ඔය ගැන තමයි පින්වදින අද අපි වැඩිපුර කතා කරන්නේ. කාම රාගය. ඔය ඕකට කියන්නේ කාම රාගය කියලා. කාම රාගය අනාගාමි වෙච්ච කෙනෙකුට ඔය කිසිම දෙයක ආසාවක් නැහැ. අනාගාමි හෝ සකදාගාමි මට්ටම පැනපු කෙනෙකුට අඩු වැඩි වශයෙන් ඔය ඇතින ආසාවල් සියල්ල නැති වෙනවා. හේතුව මොකද්ද? කාම රාගය නැහැ. කාම රාගය කියන්නේ කාමයට නෙමෙයි. කාම රාගය කියන්නේ පිංගතුනි කාමයේ උදෙසා සැරිසැරීමට. ගිය සතියේ අපි මේකට උදාහරණයක් ගත්තා. ඒ උදාහරණයෙන් පටන් ගමු. දැන් මේවා හොඳට තේරුම් ගන්න. ඔබ ගෙදරකට යනකොට ඒ ගෙදර තියෙනවා ඉස්සරහා තියෙනවා අඩි උස සපත්තු දෙකක්. මම මේ පිරිමියෙක් ගැන කියන්නේ. කාන්තාව ඒකට අදුණු අනුකූලව මොකක් හරි දෙයක් හිතා ගන්න. ලස්සන හම්පටි වලින් මේ වැඩ දාපු සපත්තු දෙකක් තියෙනවා. හයි හීල්ස් දෙකක් කියලා හිතන්න. ඕක දකින්නකොට පළවෙනි හිතෙන් හවතු දෙකක් කියලා ගත්තට එතනින් එහාට මොකද්ද ගොඩනගන්නේ? ඕක දකින්න ගොටම පිංගුතුනි වෙන්නේ දේ තමයි මේක තව තවත් හඳුනා ගන්නව අවිද්‍යාවෙන්. තව තවත් හඳුනා ගන්න වේදනා සංඥා ගොඩනගන්න මෙයා මේක තව තවත් විග්‍රහ කර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර විඥාණය පයින්නවා නාම රූප මල්ලට. මලු පහක් තියෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අතීතයේ ඉඳලා රැස් කරගත්ත මලු පහ. ඇයි ටීවී එකේ ඉස්සරහට වෙලා මොනවද කරන්නේ? ඕක දාන මේ මල්. ඒකත් හොඳයි. දාන මේකට. මේකත් හොඳයි. දාගන්න අනිත් මල්ලට. ඕක නේද ටීවී එකේ ඉස්සරහට වෙලා කරන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැකලා තියෙනවා ටීවී එකේ එක එක ආකාරයට ඇවිදින ওই જાතිය සපත්තු දාගෙන එක එක ආකාරයකට ඇවිදින කාමනීය වස්තුන්. අර විඥානේ මොකද කරන්නේ? ඩොග්ගාල බහිනවා අර කියපු මලු පහට. බහැලා පින්වතුනි හොයාගෙන එනවා ඒ වගේ දැකපු හොඳ එකක්. දැන් මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර අර හම්පටි තියෙන සපත්තු දෙකේ නිර්මාණය කරනවා මොකද්ද? සුදු කකුල් දෙකක්. ඊට පස්සේ ඒකට ඇඳුම් ආයිත්තන් දාලා ලස්සනට ඔය නිර්මාණය කළා. දැන් අන්තිමට අර සපත්තු දෙක දැකලා මේ පුද්ගලයාට අධික කාමයක් ජනිත වෙලා තියෙනවා. සපත්තු දෙක දැකලා ඒ කාමයේ ජනිත වෙච්ච වෙලාවේදී පිංගුතුනි ඒගේ ඇතුළේ ඉඳලා පොඩි කෙල්ලෙක් හරි ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකිය දූෂණය කළා තමයි නවත්තන්නේ. දැන් එහෙනම් මෙන්න මුලාව දැකගන්න. දැන් ඒ මිනිස්සයා දැක්කේ ඇත්තද? ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ මොකද්ද? සපත්තු දෙකක්. සපත්තු දෙකක් දැක්කහම කාමයේ ජනිත වෙන එක මුලාවක් නෙමෙයිද? ඒ කියන්නේ සපත්තු දෙකක් තුලින් ගෑණියෙක්ව දකින්න එක. සපත්තු දෙකක් තුලින් ලිංගික ආස්වාදයක් දකින්න එක. මුලාවක් නෙමෙයිද? ඔය ඔන්න ඕක තමයි කාම රාගය කියන්නේ. ඔන්න ඔය මුලාවට. ඔබ ඉන්නවා. ඔය කොහේ හරි ඉන්නකොට හොඳට පද්ද පද්ද ගෑනු කෙනෙක් එනවා. ඇවිදින්න. එතනින් ඔබ ගාවින් යනකොට ඔබට එනවා හොඳ සුවඳක්. කාන්තා පර්ෆියුම් තියෙන්නේ සුවඳ විලවුන්. ඒ හොඳ සුවඳක් එනවා. ඔය සුවඳ ජීවිතේ පළවෙනි වතාවට තමයි ආවේ. පින්වතුනි, ඔය සුවඳ ඔබ ගන්නකොට, ඔබ නහයෙන් ඒ සුවඳ ගන්න ගමන්, ඒ සුවඳ ආපු පුද්ගලයා ගේ ඒ රූප ස්වභාවයේ, හැසිරීම ස්වභාවයේ ඔක්කොමත් පින්වතුනි ඔබ ওই මළු වලට දා ගන්නවා. එතකොට අර සුවඳයි අර පුද්ගල ස්වභාවයයි ඔක්කොම එකට ඇලිලා තමයි දැන් අර මළු වල තියෙන්නේ. ඔබ වෙන තැනක ඉන්නකොට ඔබ මොකක් හරි එකක් පොතක් බල බල ඉන්නවා. පිටිපස්සෙන් එනවා අර සුවඳ. හැබැයි ඔබට දැන් හැරිලා එකපාරට බලන්න බෑ. පිටිපස්සෙන් දැන් අර සුවඳ එනවා. ඒ සුවඳ ආපු ගමන් ඔය මනට ඕනේ පින්වතුනි වේදනා සංඥා නගලා ඔක හඳුන ගන්න. තුග්ගාල බහිනවර මලු පහට. බහැලා එළියට අරන් ඉන්නේ මොකද්ද? අර සුවඳ කොහෙන්ද ආවේ? හොඳට පුරුදු අර අර මහා කාමනීය වස්තුව තමයි දැන් ඔළුවට ආවේ. දැන් මොකද කරන්නේ? අර සුවඳත් එක්ක පින්වතුනි දැන් ගොඩ නගනවා. අන්න සංකල්පීය රාගයේ ගොඩ නගනවා. සංකල්පීය සැරිසැරීම. දැන් ගොඩ නගලා දැන් මේ පුද්ගලයා කාමකෝ බරිත වෙලා දැන් ඉන්නේ. දැන් බලන්න ඕනේ. ඒ බලල ඒ හිත එක යන්න ඕනේ මට්ටම දැන් ඇවිල්ලා තියෙන්නේ. හිමීට අනිත් පැත්ත හැරලා බලනකොට ආච්චි කෙනෙක් ඉන්නවා ඉඳගෙන පිටිපස්සේ. ආච්චිත් පර්ෆියුම් එක ගහගෙන. ඉතින් පර්ෆියුම් එක ඕන කෙනෙකුට ගැහුවේ හැකි. නමුත් මෙයාට ප්‍රශ්නේ උනේ මොකද්ද? එයා ඒ පර්ෆියුම් එක එයාට තියෙන අත්දැකීම තමයි. අර මලු පහට දාගත්ත අත්දැකීම තමයි මොකද්ද? අර ඉස්සෙල්ලා දැකපු කාන්තාව. එහෙනම් දැන් මෙච්චර වෙලා කාමයෙන් බරිත වෙවි හිටියේ. ඇත්තටද? ඇත්ත ආච්චිනේ. දැක්කද පින්වතුනි සුවඳක් අරන් ගිය දුර? දැන් ඕක ඔබ කියනවාද පින්වතුනි ඕක සත්‍ය කියලා? දැන් ඔබ හිතන්ද මට පිස්සු කියලා? මම මේ කියන්නේ සාතුරුන් වහන්සේට පිස්සු කියලා. දැන් මම ඔබට මේ පැහැදිලි කරලා දෙන්නේ මේ මට්ටම් දෙක. ඉතින් මේ මට්ටම් දෙක ඔබ පැහැදිලි නම් ඔබට දැනෙන්නේ නැද්ද පිස්සුව කොහෙද තියෙන්නේ කියලා? ඉතින් ඔය මුලාවෙන් ඉන්න කැමතිද ඔබ? දැන් ඔබට මේවා වෙන්නේ නැද්ද? දැන් කාන්තාවන්ට පවා මේවා වෙන්නේ නැද්ද අනිත් පැත්තට? වෙන්න පුළුවන්. ආහාරයකට, ඇඳුමකට, පිරිමේකට නොවුනා කියමුකෝ. ආහාරයකට, ඇඳුමකට, සුවඳකට එහෙම නොවෙන එකක් නැද්ද? මුලාවටපත් වෙන ස්වභාවයක්. ඒ මුලාවටපත් වෙන්නේ පින්වතුනි ඔන්න ඔය කියපු අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මළු වලට අල්ලගෙන දාගත්තා. දාගෙන ඒවත් එක්ක බැඳිලා ඉන්නේ දැන්. ඒවත් එක්ක තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. අන්න ඒක නිසා මොකද වෙන්නේ? අර වගේ එකක් ආපු ගමන් විඥානය ගස්ගාල පයින්නව අර මළු පහට. බැහැලා මොකද කරන්නේ? ඇදලා ගන්නවා එක එක. ඇදලා ගන්නේ තමන් හොඳටම තණ්හාවෙන් ඇදිලා දිවිච්ච එක. මේකට කලින් තව උදාහරණයක් කතා කළා. දැන් මට කියන්න මුලාවද නැද්ද කියලා මේක කිව්වා. මේට මේ කලිනුත් මේක කතා කළා. ඔබ කියනවා, මම ඔබට කියනවා. කුකුල් මස් කමුද? මම ඔබෙන් අහනවා කුකුල් මස් කමුද කියලා. ඒ අහුව ගමන් ඔබ මොකද කරන්නේ? කමු? ඔබ කියනවා කමු. දැන් ඔබ කිව්වා කමු කියලා. දැන් මම මොකද කරන්නේ? ගෙදරට ගිහිල්ලා අමු කුකුල් මස් කෑලි ටිකක් අරගෙන එනවා. කමු. කමු කිව්වනේ. දැන් කමු. එහෙනම් ඔබ කියන ඕ අමු ඉන්නේ. ඉතින් මං කිව්වද උයපු කුකුල් මස් කමු කිව්වද මං? නෑ, මං කිව්වේ මොකද්ද? කුකුල් මස් කමු කියලා. එහෙනම් පින්වතුනි ඔබ හරි, මං ඔබට ඒත් එක්කම තව එකක් කියනවා. වහබමුද? ඔබ මොකද කියන්නේ? බෑ කියනවනේ. ඔහොත නැද්ද? ඔබ කියනවා බෑ කියලා. එහෙනම් මම කුකුල් මස් කමුද කියලා මහා කිව්වේ එහෙනම්. මම වහබමුද කියලා ඇහුවාම ඔබ කියනවා බෑ කියලා ඍජුවමනේ. නමුත් මම කුකුල් මස් කමුද කියලා ඇහුවාම ඔබ හා කිව්වා. මම කුකුල් මස් අරන් ගියා මොනවද? අමු ඒවා. දැන් ඔබ මට බයිනෝ. දැන් ඔබ කමු කිව්වේ හින්දා මම අරන් ආවා. මම වහ අරන් ආවේ නෑ. එයි. ඔබ බෑ කිව්වනේ. එහෙනම් දැන් මෙතන මොකද්ද උනේ? මම වහ බොමුද කියලා අහපු ගමන් ඒත් පැන්නා. විඥානේ ඩග්ගාලා පැන්නා ඇතුළට. පැනල හොයාගෙන හොයාගෙන ගියා මොනවද මේ සම්බන්ධව තියෙන ඒවා. මතු වෙලා ආයේ මොකද්ද මහ වේදනාවක්. බෑ බෑ බෑ. ඒක බෑ. ඒ වගේම තමයි පිංගුද හුකුල් මස් කමද? ජොග් ගාලා පැන්නායි සරයා. පැනල හොයාගෙන හොයාගෙන ගියා තන්දූරි නේද? ඈ ඔය තියෙන එක එක જાති එකම හුකුල 100 જાතිකර හදන විදිහක් තියෙනවනේ දැන්. ඒම මොකක් හරි කම් කාපු රසම රෙස්ටුරන්ට් එකේ කාපු ඒ ටික ඔක්කොම හොඳට අරගෙන ආව බොග් ගාලා උඩට. ඒ අරගෙන ඇවිල්ලා තමයි පිංගුදෙන කිව්වේ හා කියලා. එහෙනම් දැන් මේ සැරිසැරීම අග්‍ර වෙලා නෙමෙයිද මේ කටයුතු උනේ? කාමනීය වස්තුන් උදෙසා සැරිසැරීම අග්‍ර වුණා නෙමෙයිද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාට ඇති වෙන කාමයේ සංකල්පීය රාගයක් විතරයි, සංකල්පීය සැරිසැරීමක් තමන් විදිහින් ගොඩනගා ගැනීමක් විතරයි. වෙන මොකක්ද එතනදී? තමන් විසින් ගොඩනගාගෙන නේද හා කිව්වේ? ඊට පස්සේ මට බයිනෝ මොකක් කියලා අමු ඒව කන්න පුළුවන්. ඉතින් මං කිව්වේ මොකද්ද? කුකුල් මස් කමුද කියලානේ. ඔබ නිදුරු ටික හදාගෙන තියෙන්නේ. දැක්කද වෙච්ච දේ? එහෙනම් මෙන්න මේක තමයි පිංගුදනි සංකල්පීය සැරිසැරීම. ඉතින් ඔබට ඕනේ මේ සංකල්පීය සැරිසැරීමේ ඉන්නද? සපත්තු දෙකක් දැක්කම රාගයෙන් ජනිත වෙලා ගිහිල්ලා රාගිකව හැසිරෙන්නද? මම කියනවට නිදන ඇඳ දිහා බලන්න ඔබ. මේ කියන්නේ ඔබට වැටහෙයි ඊට පස්සේ. තමන් ස්වාමි පුරුෂයෙක් එක්ක හරි, බිරිඳක් එක්ක හරි ඇඳක සයනය කළා නම් ඒ ඇඳ දිහා බලන්න. එහෙම කාමු ඒ පැත්තට හිත නැඹුරු වෙච්ච කෙනෙක්. එතකොට ඔබට තේරෙයි ඇඳකින් දකින්න ඕනේ පින්වතුනි ඇඳක් නේ. ඇඳක් දකින්නකොට මේ ලිංගික හැඟීම් මත වෙනව නම් ඔබට පිස්සුනේ. ඔහොත් නැද්ද? මේ හිතන බලන්න. දැන් මේ මනෝවිද්‍යාව හදාන්න අපේ මහතුරු ඉන්නේ. ඔක ඒකාන්තෙම පිස්සුවක් නේ. ඇයි ඒ? පෑනක් දකින්නවා. එයාට ලිංගික හැඟීම් වෙනවා පෑනක් දැක්කම. එහෙනම් පිස්සුවක් නේ තනි කර. එහෙනම් සංකල්පීය සැරිසැරීමක් නෙමෙයිද මේ තියෙන්නේ? ටීවී එක බලන් ඉන්නවා. ටීවී එක බලන් ඉන්නොත් මොකද කරන්නේ? ඩොට් ටිකක් ගහනවා. මේ ඉතින් ඒ එන තරංගයක් නේ එන්නේ. ඒ තරංගයෙන් ඩොට් ටිකක් හදනවා පාට පාට. ඉතින් ඔය ටික බලාගෙන ඉවරලා මේ පුද්ගලයාට මොකද වෙන්නේ? හොගාලා. හොගාලා කාමී ජනිත වෙනවා. ව්‍යවංකව මොනවද තියෙන්නේ? ඩොට් ටිකක් නේ. වෙන මොනවද එතන තියෙන්නේ? දැන් හොඳම ඒවා දිනනවා. මේ මට මේ වෙලාවේ ඔබට මේවා පෙන්වන්න බෑ. ඔය YouTube එකේ තියෙනවා funny arts කියලා. දවසක තනියෙන් ඉන්න වෙලාවක ගහලා බලන්න. ඒ කියන්නේ චිත්‍රේ අඳිනවා. චිත්‍රේ අඳින්න මුලින්ම අඳින ලිංගික අවයවයක්. හැබැයි අවශ්‍යතාවයේ තියෙන ලිංගික අවයවයක නෙමෙයි. අන්තිමට අඳින්නේ හාවෙක්ව. ඉරිකෑලි හතරක් පහක් ගහනකොට එතන දින ලිංගික අවයවයක්. අපේ මනස ටක් ගාලා මොකද්ද හිතාගන්නේ? ආ ඔය අඳින්නේ. එනේද තුච්චකම මුංගේ තියෙන. ඈ හිතා ගන්නවා. නමුත් අන්තිමට ඇඳලා තියෙන්නේ මොකෙද්ද? හාවෙ. අර ෆනි ආර්ට්ස් කියන්නේ ඒකයි. පින්වතුනි දෙයක් දුන්න ගමන් සංකල්පීය සැරිසරන ස්වභාවයක නේද අපි ඉන්නේ? ඉතින් විපතක් නෙමෙයි දෝගෙන් වෙන්නේ. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මේ ජීවත් වෙනවා කියලා මෙච්චරකල් මුලාවක තමයි හිටියේ කියලා? දෙයක් දුන්න ගමන් සංකල්පීය සැරිසරනවා. මේ හොඳ හොලිඩේ එකක් යන්න ඕනේ කියලා කියපු ගමන් මොකද වෙන්නේ? දැන් සංකල්පීයව සැරිසරනවා. සංකල්පීයව සැරිසරනවා. හොලිඩේ කියන්නේ. දැන් මහත්යයි ලැහුවොත් එම් හොලිඩේ එකක් යන්න. පැනමු ගමන් කියනවා යන් කියලා. එන අපේ අම්මලා ගෙදර යන්කෝ. අම්මෝ බෑ. ඉතින් හරිනේ හොලිඩේ එකක් නේ දැන් යන්න කිව්වේ. නේද? ඉතින් හොලිඩේ එකක් නේ යන්න කිව්වේ. ඉතින් හොලිඩේ එකක් කියලා කියන්නේ නිවාඩුවකටනේ. ඉතින් නිවාඩුවකට යන්න අහුවාම හා කියලා පැනපු ගමන් කිව්වේ ඇයි? ආ බීච් යන්න අර කොහේ හරි එහෙම එකක් හදාගෙන හිතේ. එහෙනම් පින්වදිනේ මේ හිතේ බැහැ ගැනීම නේද මේ කියන්නේ? මේ සංකල්පීය සැරිසැරීම වෙන මොකුත් මෙතන නැහැ. තේන හිතන්නකෝ. සංකල්පීය සැරිසැරීමක් හැරෙන්න වෙන මොකුත් මෙතන නැත්තම් පින්වදිනී මොනවටද මේ කාමවස්තු තවදුරටත් රමණීය කර කර ඉන්නේ? මොනවටද කාමවස්තු? එහෙනම් මේ ගිහි ජීවිතෙන් ඇති ඵලය මොකද්ද? ගිහි ජීවිතයක් කියන්නේ කාමවස්තු රමණීය කර කර ඉන්න තැනන්නේ. මේ කාමවස්තු දිනන ඒවට රැවටිලා විරලා කටයුතු කරනවා. රූපයක් ඇඳලා දෙනකොට කාමයේ ජනිත කරගන්නවා. ඒකයි තියෙන්නේ. මොකක් හරි එකක්. රෝස මල්ලක් තියාගන්න ඕන නම් මොකද කරන්නේ? මේ රෝස මල්ල වලට ආසයි කියලා රෝස මලක් ගෙනලා තියාගත්ත කියලා හිතන්නේ. දැන් මොකද්ද රෝස මල්ලෙන් ඔබ දකින්නේ? ඔබ දකින්නවා පාට ටික. ඒ වගේම මොන හරි සියුම් පෙති ටිකක් දකින්න. ඔය පෙති ටිකේ එකතුව සහ පාට ටිකේ රෝස මල කියලා හිතාගෙන දැන් මොකද කරන්නේ? ඉතින් ඕක දකින්නවා කියලා දකින්න. දැන් මොනවද ඔකේ ඔබ දකින්නේ? පාට ටිකක් නේ දකින්නේ. වෙන මොනවද දකින්නද? ඔබට ඕනනම් ඒ රෝස මලක් දැකලා රෝස මල් යහනාවක් මවා ගන්නවා. මවාගෙන ඕක තුල ජීවත් වෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් හිතනවා පින්වතුනි හරි සාරයක් විභක්ති විඳිනවා කියලා. අර මුලාවට වැහෙන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ මුලාවෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්. හරියටම මොන වගේද කිව්වොත් පින්වතුනි වේගෙන් ගොනාව ගෙදර අර යන්න. කරත්තකාරයා මොකද කරන්නේ? ඉස්සරහින් එල්ලනවා තනකොළ මිටියක් උගේ. දැන් මේ ගුණා මොකද කරන්නේ? අර තනකොළ මිටියට රීච් වෙන්න හදනවා. ඇයි? දැන් ඕකේ ලස්සන රූපයක් එල්ලුවට වැඩක් නැහැ නේ උට. ඇයි උට එච්චර මවන්න පුළුවන් කමක් නැහැ. විඥානේ එච්චර ප්‍රබලව නැගෙන්නේ නැහැ නේ සතෙක්ගේ. මිනිහෙක් එහෙම කරත්තයක් අදිනවනම් අරයි යනවනම් මොකද කරන්නේ? නේද? අන්න එහෙම එකක් එල්ලන්න ඕනේ ඉස්සරහින්. එතකොට මොකද වෙන්නේ? ඌ ඒකට දුවනව පුළුවන් තරම්. මොකද ඌට පුළුවන් පින්වතුනි මිනිහා කියන සතාට පුළුවන් ඒක ක්‍රමවේදයක් කරන්න මොකද්ද? අවිසංකාර වඩ වඩා නිර්මාණ කරන්න පුළුවන්. සංකල්පීයව සැරිසරන්න පුළුවන්. නමුත් සතෙකුට ඒක කරන්න බෑ. නමුත් සතෙකුට ඒක කරන්න මොකද කරන්නේ? ඉස්සරහින් ඌට ඒකට විතරයි ඉවතින්නේ. ආහාරයක් හොයාගන්න, ඉන්න නිවාසයක් හොයාගන්න, මේ ජනිතයන් බිහි කරන්න ওই ටිකට විතරයි ඒ අයට පුළුවන් ක්‍රමවේද තියෙන්නේ. ඒව කර්ම විපාකයෙන් ලැබිච්ච ඒවා. ඉස්සහෙන් අරක එල්ලපු ගමන් මොකද වෙන්නේ? දැන් කන්න පුළුවන්, දැන් කන්න පුළුවන්, දැන් කන්න පුළුවන් කියාගෙන අරකට ඉස්සරහට යන්නම හදන්නේ. ඉතින් කවදාකවත් කන්න පුළුවන් එකක් නැහැ. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පිංගුදෙන ඌ හැතැම්ම සිය ගානක් කරත් යදගෙන ගිහිල්ලා. අන්තිම ඌ ආපස්සට හැරිලා බලද්දි. ලැබිච්ච තනකොළයක් තියෙනවද? උඩ ලැබිච්ච තනකොළයක් තියෙනවද? නමුත් ඌ සංකල්පීව තනකොළ කකා නේද ගියේ? ඒක නිසා නේද කරත් ඇද්දි තනකොළ ටිකට රීච් වෙන්න. ඉතින් පින්වදින කාම වස්තු කියන්නේ ඔන්න ඕව. ඔය කාම කාමනීය වස්තුන්ගේ සැරිසැරීම. ඒ කියන්නේ ඒව තුල හිතින් සැරිසරනවා. හිතින් සැරිසරනවා. ඒක තමයි ස්වභාවය. දරුවෙක් කියන්නේත් එහෙම කෙනෙක්. මම මේවා කියන්නේ අවබෝධයට ගන්න මිස දරුවොත් එක තරහින් නෙමෙයි. දරුවෙක් කියලා කියන්නේත් එහෙම දෙයක්. සංකල්පීය සැරිසැරීමක් විතරයි. අම්මා කෙනෙක් මල පෙරේතය වෙනවා, දරුවා උඩට යනවා. උඩට ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒ දරුවා මල පෙරේතය ඒ දරුවා අම්මා වෙච්ච එක මල පෙරේතය වෙනවා. අනිත් එක උඩට එනවා. ඕක තමයි අද ලෝක ස්වභාවය. පුළුවන් නම් මර පෙරේතෙක් නොවි ඉඳලා පෙන්නන්න. ඇයිල මාගාට ඇයිල කියන්නේ ඔන්න මං මල පෙරේතෙක් උන්නේ නැහැ මම මලයි වුණාට කියලා. ලේසි නැහැ. ලක්ෂයක් මලොත් එකෙක්වත් දිව්‍ය ලෝකේ යන්නේ පස් දෙනෙක් මිනිස්සු වෙයි ඔන්න. අනිත්යෙන් ඔක්කොම හතර අපායි. හිතන් ඉන්නේ හරි පහසෙන් ඔක්කොම. ඒකයි කිව්වේ පිඟුදින එක්කෝ මෙතෙන්දී අතහැරලා යන්න සාසනෙට. එහෙම නැත්තම් මෙතෙන්දී අතහැරෙන්න දෙන්න. දීලා බෑන්ඩ් එකෙන් ඇදිලා ගිහිල්ලා පෙරේත ඇවිල්ලා ඩොග් ගාලා එන්න මෙතෙන්ට. ඇවිදලා මොකද කරන්න තියෙන්නේ? ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආයෙ බණ ගිලෙන් බේර ගන්න පුළුවන්ද? ඒව නැහැ. සංසාරයක් කන්න නැහැ ඊට පස්සේ. ඔය මැරිච්ච හිගුණවත් කන්න නැහැ. උන් විඳින දුක කොච්චරද කිව්වොත් හිතා ගන්න බෑ. එහෙනම් මල ඔය මැරිලා නේන ඥාතිවරයා ඔහම දුක් විඳිනව නම් පින්වතුනි ප්‍රේතාත්ම ලෝක උපදින්නේ කොහොම දුක් විඳිනවද? ඉතින් එහෙනම් පින්වදින අතහැරීම පුරුදු කරන එක Tamanට වාසිදායක නැද්ද? හැබැයි මුලාවටපත් වුණොත් පින්වදින වෙන්නේ අර බල්ලට දාහු මස් කටු වගේ. කාමයේ ගැන සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා බල්ලට දාන මස් කැටිය වගේ කියලා. ඒ කියන්නේ මස් කට්ට වගේ. බල්ලට දාහු මස් කට්ට වගේ. ඒකි වෙ පින්වදින සංකල්පීය සැරිසැරීම. දැන් බල්ලට මස් කට්ට දැම්මහම ඕකේ තියෙනවා පින්වදින මස් සුවඳ ඉවක්. බල්ල මොකද කරන්නේ? ඕක දමාගෙන හපනවා. හපනකොට බල්ලගෙම කට මස් කට්ටත් එක්ක දත් හරහා ගිහින් දත් එක්ක වැදිලා මස් කට්ට බල්ලගෙම කට තුවාල වෙනවා. උගෙම ලේරහ උට දැනෙනවා. දැන් ලේරහ දැනෙන්න ඌ මොකද කරන්නේ? තව කනවා. ඒක කන්න තව බල්ලෙක් එහෙම ආවොත් මොකද කරන්නේ? එන දෙන්නේ පළාතක. දැන් වටේ ඉන්න බලන් ඉන්න ඔබට හිතෙනවා මේ මස් කට්ටක් නේ මූ කන්නේ. ඒක තව හේකට කන්න දෙන්නේ නැහැ. හැබැයි බල්ලා මේ මස් කට්ට කන්නේ නතර කරනවා. ඒ නතර කරන්නේ නැති හින්දා තමයි පිංගුතුනේ. තව අවුරුද්දකින් එනවා, දෙකකින් එනවා, තුනකින් එනවා, හතරකින් එනවා හාමුදුරනේ. ළමයා කතාව දැමෙන්දාම එනවා හාමුදුරනේ. කියලා හාමුදුරන්ට ප්‍රතිඥා දෙන්නේ උපාසක මහත්තුරු. ළමයා ගහලා බඳහම එනවා. ඊට පස්සේ ආයෙ දෙනවා මහත්තයෝ. දැන් දරුව කසාද බැඳ නේද? අනේ අපේ හාමුදුරනේ පොඩි කෙල්ල බඩින්නේ. ඒකට ළමයා හම්බුනහම පොඩ්ඩක් ඒක බලන්න එපේ. මහත්තයෝ දැන් ළමයා හම්බුනා නේද? අනේ පොඩි කාට තනියෙන් ඉන්න බෑ, සීයා ඉල්ලනවා. මස් කට්ට කකා ඉන්නවා. කොයි වෙලේ hali raha dane kiyala hithagena poddak raha danenawa koi wele hari bada pirey kiyala hithagena koi wele hari bada pirey kiyala hithagena meka hapana antimada pingudini hapapu deyak ne bada pirene ne kawadakath meka hapuwa kiyala pingudini oba kaapu kaemada bada pirenawana dan welahata pirenna on nadda london walata ewilla ek ek jaatiya kaema kahave nadda oba ඒ තාමත් තව මොකක් හරි කන්න ඕනේ නේද? කණේගේ වරද්දක් කියනවා නෙමෙයි. ස්වභාවය බලන්න. ලන්ඩන් වලට ආපු දවස් ඉඳලා ඔබ කෑම කනකොට මොකද මෙහි රටවල විවිධාකාර කෑම දෙන මොකද විවිධාකාර ජාතීන් ඉන්නවනේ. නේද? අරේ රටෙන් කියයි මෙහි රටෙන් කියයි අර රටෙන් කියයි මේ රටෙන් කියයි ලක්ෂයක් විතර කෑම ජාති තියෙනවා. එහෙනම් ඔය හැම කෑමක්ම එකින් එක කනව නේද ඔබ? ඉතින් ඔබ ඔය කාලා එකකින්වත් තාම තෘප්තිමත් වුණාද? නෑ. කවද්ද තෘප්තිමත් වෙන්නේ? ඉන් තෘප්තිමත් වීමකුත් නැහනේ. එහෙනම් ඔබ කනවා තාම අර බඩ පිරීම නැවති තෘප්තිය එන්නේ නැහනේ. හනවල් අහනවා ඒ තෘප්තිය එන්නේ නැහනේ. හේතුව මොකද්ද? එහෙම තෘප්තියක් ගන්න බෑ. අර මස් කට්ටේ මස් නෑ. එහෙනම් බඩ පිරෙන්න හේතුවක් නෑ. ආහාරයේ පින්වතුනි ඔය කියන තෘප්තිය නැහැ. ආහාරයේ තියෙන එකම එක දේ තමයි මොකද්ද? මේ ශරීරයේ පවත්වාගෙන යාම උදෙසා ශරීරයට අවශ්‍ය යම්කිසි පෝෂණයක් වන්නම් ඒක විතරයි ආහාරයේ තියෙන්නේ. ඔය කියන තෘප්තිය නැහැ. ඉතුරු ටික ඔක්කොම සංකල්පීය සැරිසැරීමක් විතරයි. මම ওই සංකල්පීය සැරිසැරීම තව ටිකක් ගැඹුරෙන් කියන්නම්. ඒ තමයි පින්වදින ඔය මන විසින් කරන වැඩපිළිවෙලක් ඔය. මුලාවටපත් වෙච්ච මන. මනට ඕනේ පින්වදින වේදනා සංඥා විතරයි. මෙන්න මේක ටිකක් ගැඹුරුයි. ගැඹුරෙන් විස්තර කරගන්න. දැන් අපේ කාන්තා පිරිස ඉන්නවා. ත්‍රිවිධගේ පරිශීලනය කරලා ඒ පිළිබඳ ප්‍රශ්න අහනවා. ඒක තමයි වෙන්න ඕනේ. ධර්මදර වෙන්න ඕනේ. ඇයි? ධම්ම දින්නාව. කේමාව උත්පලවන්නාව මහා පජාපති ගෝතමී මහරහත් ත්‍රිණි ආදිවාසී හිටු මහරහත් උත්තමයෝ. උත්තමාවියු. මේ සද්ධර්මයේ දරාගෙන හිටියේ. අද ඉද වැඩි හරියක් ඉන්නේ තුට්ටු දෙකේ පිරිස් තමයි. මේ මේ පිරිමිත් එකයි ගෑනුත් එකයි. නමුත් ඔබට පුළුවන් ශ්‍රේෂ්ඨ වෙන්න. සද්ධර්මයේ දරා ගන්න. සද්ධර්මය අවබෝධ කරන්න. ඒ සද්ධර්මයේ දන්න පිරිස් එක සද්ධර්මයේ කතා කරන්න. සද්ධර්මයේ කතා කරන්න කතා කරන්න පිංගදිනේ ඔබ මේ මුලාවෙන් අයින් වෙනවා. ඔබ මේ මුලාවෙන් අයින් වුණා කියන්නේ ඔබ දිනනවා. නැත්තම් ඔබ පරාදයි. මුලාව ගැන හිතන්න. මැරිලා මැරිලා පෙරේතෙක් වුණාට කමන්න. ඒක අයින් කළා දාන්න. ඔබ කැමතිද මම ඔබව මුලා කරනවට? මම ඔබට කියනවා අවුරුදු දෙකකින් මම ඔබට දෙනවා පවුම් 5000ක පඩියක් මාසෙකට. හැබැයි ඒ අවුරුදු දෙක වෙනකන් මට ඔබට දෙන්න පුළුවන් පවුම් 1000ක් නැත්නම් පවුම් 500ක් විතරයි මාසෙකට. හැබැයි ඔබට බෑ 15ක් විතර වැඩ කරන්න වෙනවා දවසකට. දැන් මම මේක කරන්නේ ඔබට මුලා මේ ඔබව රවට්ටන්න. මොකද අවුරුදු 4ක් යනකොට මම මේක වහලා යන්න යනවා. කියලා හිතන්නකෝ. දැන් ඔබ කැමතිද ওই මුලාවෙන් ওই කටයුත්ත කරන්න? කැමති නෑනේ ඔබ ওই මුලාවෙන් ඉන්න නේද? එහෙනම් මේ මුලාවෙන් ඉන්නේ ඇයි? වහ වහ මුලාවෙන් නිදහස් වෙන්න. මේ උත්මයේ මුලාවෙන් නිදහස් වෙච්ච නිසා තමයි පින්වතුනි අපිට ඒක කිව්වේ. මුලාවෙන් නිදහස් වෙන්න කියලා. ඉතින් ඔබ මුලාවේ ඔබ මුලාවෙන් නිදහස් කරන්න තමයි මේ සබ්බ්‍රහ්මචාරීන් වහන්සේලා මේ දේවල් ඔබට දේශනා කරන්නේ. සද්ධර්මයේ දරාගත් උත්මය මේ දේවල් ඔබට දේශනා කරන්නේ ඔබ මේ මුලාවෙන් අයින් කරගන්න. ගිහි ජීවිතේ ඉන්න මුලාවෙන් නැතුව එහෙනම්. එක දවසක් ඉඳී ඔන්න. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? මම මතක් කරන්න ගැඹුරෙන් අර කාරණාව පැහැදිලි කරලා දෙන්න. දැන් මම වෙන පැත්තකට යනවා නැත්නම් කොහොම අමතක වෙලා. මනට වේදනා සංඥා වන විදිහ. ගිහි ජීවිතේ එක දවසක් ඉන්නේ අවබෝධයට ආවම. ඉඳි මහා ආයාසකින් මරණෝ වගේ. ගියොත් මරණවත හෙල්ලුනොත් මරණවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම. දැන් ජීවත් වෙන්න ඕන නිසා ඉන්නේ. අන්න එහෙම ඉඳි. අවබෝධයට ආවම. සෝතාපන්න ඵලය කියන්නේ මම මේ කියන්නේ. සෝතාපන්න ඵලය කියන්නේ මහා ඈතක තියෙන දෙයක් නෙමෙයි. නිවැරදි සද්ධර්මය ඇහුණා නම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන දේ මනාකොට අවබෝධයට ආවනම් අනිච්චතාවය කියන එක තේරුණා නම් අන්න ඒක නා සෝතාපන්නයි. හැබැයි ගොඩක් පිරිස අනිච්චතාවය තේරිලා නැහැ තාම. අනිත්‍යතාවය කියන එක මනාකොට තේරුම් ගත්ත නම් පිංගුතුනේ ඒක නා සෝතාපන්නේ. ඒක නාට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. මේ අර අති උත්තම විසාකාව අල්ලගෙන දඟලන මිනිස. විසාකාව හිටියේ. දරුවෝ දව දොස් දෙනේ කැදුවේ. මහා ප්‍රජාපති ගෝතමි මහරහත් ternary වල්ල ගන්න නෑ මේකට. ඇයි ඒ? ඒක තමයි කියන්නේ පිංගුතුනේ. මොකද්ද? කන්න ඕන වුණාම කවර ගෝයාව මක් කර ගන්නවද? තල ගෝයා කර ගන්නවා කියන්නේ ඒකයි. අර උත්තමාවිය ගන්න උදාහරණෙ මොකද්ද? හත් අවුරුදු වියේදී සෝතාපන්න ඵලයට පත් වෙච්ච ඒ උත්තමාවිය ගන්න මොකක් කියලාද? ඉතින් ඔය ළමයි හැදුවේ එහෙනම්. ඒ වින්ගතුනි මේකේ රමණේ කර කර ඉන්න ඕනේ විරිසට තියෙන විදිහ ඒක. තමන්ට ඕනේ විදිහට කරුණ සැකසෙන්න ඕනේ. තමන්ගේ හිතේ පරිදි තමයි කටයුතු කරන්න ඕනේ. එතකොට ඔක්කොම හරි. අවබෝධ වෙන්න වෙන්න තමයි පිංගුතුනි මේක වෙන්නේ. යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයේදී කවදාක්වත් සමහර වෙලාවට ඒක නා අතින් කියවෙන්න විදිහක් නැති වෙන්න පුළුවන්. මොකද්ද? මේ තුට්ටු දෙකේ කාමයේ අතහැරපන් කියලා. මේ කාමවත්තුන් ජනිත කරන වැඩක් නැහැ කියලා. නමුත් ඒ අය පිංගුතුනි සෝතාපන්න ඵලයේ නතර වෙන්නේ නැහනේ. වීරිය වඩාගෙන ඉස්සරහට යනවා. ඒ යනකොට යනකොට පේනවා මොකද්ද? සෝතාපන්න ඵලයේ ඉන්න කොටත් හිටියේ මුලාවක. ඊටත් වඩා තව මුලාවෙන් ඉන්න මේ මුලාවෙන් උන් නිදහස් වෙන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ පේනවා පිංගුතුනි අන්න තව මුයි මහ මුලාවක් තිබිලාන්නේ. එහෙනම් ඒ මුලාවෙන් නිදහස් කරනවා පිරිසම. මෙතනිනුත් එහාට ගියාම පේනවා මොකද්ද? සත්පුද්ගල සම්බන්ධයක් ඔළුවේ තියාගෙන දඟලනවා නේද පිස්සුවකින්. මේ පිස්සුව හොඳ කරගන්න හදන්නේ. පිස්සුව හොඳ කරගන්න හදන්නේ මේ මුලාවෙන් ගැලවෙන්න හදන්නේ. ඒක තමයි පිංගුතුනි නිවන් මඟ කියලා කියන්නේ. නැතුව මේ අලුතෙන් හිතන්න දෙයක් නැහැ. වහන්න දෙයක් නැහැ මේකේ. වහගෙන ඉන්න දෙයක් නැහැ. මේක තියෙන්නේ මේ මුලාවටපත් වෙලා ඉන්න එකෙන් නිදහස් වෙන්න. අර මිනිස්සයා ඔබට කියනවා පවුම් 5000ක් දෙන්නම් කියලා. තව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා ඔය මිනිස්සයා කියන්නේ බොරු. ඔය මිනිස්සෝ ඊට කලිනුත් ඔහොම වැඩක් කළා. ඕක බොරුකාරයෙක්. ඕකට අහු වෙන්න එපා. සමහර වෙලාවට අරකට අධික තණ්හාවක් එහෙම ඇති වෙලා හිටියනම් එහෙම. අර කියන සත්පුරුෂයරත් මොකද කරන්නේ? දොස් කියනවා. අනේ යනවා යන ඕකම නෙවෙයි. මේ මිනිස්සයා මට ඒක කරනවා. මම මේ වල්වන්තර මහන්සිලා මේ මිනිස්සට මේක කළා දෙන්න හදන එකයි. එන්න එහෙම තත්ත්වයක උදා වෙනවා. හැබැයි පිංගුදෙනි ඔබටම තේරුණොත් එහෙම. අර මිනිස්සයා කරුණු කියද්දි කෙහෙ යාති කරුණු පෙන්වලා දෙද්දි ඔබට තේරුණොත් එහෙම. අනේ මේ කියන එක ඇත්ත නේන්න මූ මට මෙහෙම නේන්න මේ කරන්න යන්නේ කියලා. ඔබ එතන රස්සාව තව කී දවසක් කරයිද? ඔබ එතන රස්සාව කරන්නේ ඔබ ගියොත් ඔබගේ දරුවංග මරනවා ඔබව මරනවා කියලා එහෙම කිව්වොත්. යන්න ෆ්‍රීඩම් එක තියෙනවා නම් පින්විතනි. යන්න නිදහස තියෙනවා නම් යන්න එක පැයක් පරක්කු කරයිද? හැබැයි බැඳීමකට අහු වෙලා නම් එහෙම මොකද කරන්නේ? ඉවසගෙන ඉන්නෝ. මෙයා මරණෝ වගේ ඉන්නෝ ඉතින්. ගිහි ජීවිතය තුළම පැවිද්දෙක් වෙලා ඉන්නෝ. කොහෙවත් යන්න ඕනෙත් නැහැ, කන්න ඕනෙත් නැහැ, බොන්න ඕනෙත් නැහැ. එහෙනම් ලෝකේ රමණීය කිරීම උදෙසා කන්න ඕනේ නැහැ. බරට ආහාරයක් දාගෙන ඉන්නෝ. හැබැයි ඉන්නේ පින්විතනි මොකක් හින්දාද? පොඩි බැඳීමක් හින්දා ඉන්නේ නැත්නම් ඉන්න බෑ. ඉන්න පුළුවන් පින්විතනි මත් වෙලා ඉන්න පිස්සන් කොටුවේ ඉන්න පුළුවන් කාටද? පිස්සු හැදිච්ච කාලටනේ. අනිත් පැයට ඉන්න බෑ. පිස්සුව හොඳ වුණොත් එහෙම අර පිස්සු කොටේ හිටිය හැකිද? බෑ. ඉතින් ඔබට දැන් තේරෙන්නේ නැද්ද ඔබ මේ පාටි එකට හරි මේ ගියාට පස්සේ මේ පිස්සු රැලක් මැද්ද ඉන්නකොට එපා වෙන්නේ නැද්ද ඔබට? එක එක ඇවිල්ලා ඔව් මම මේ කියන්නේ මේ මේ මේමයි. ආදි වශයෙන් කියනවා මහා ලොකුකම්. පිස්සු හැදිලා. නේද? કોઈ කොහේ හරි දෙයක් බලලා ඇවිල්ලා කියනවා ඒකේ හරි ලොකුවට දේවල්. පිස්සු හැදිලා නෙමෙයි දෙය කියන්නේ. තව කෙනෙක් උගත්කම ගැන කතා කරනවා. ඈ මම මෙහෙම කළා මම PhD දෙකම ආරක් තියෙනවා. එහෙම කතා කරන්නේ. අනිත් එක්ක කරන ගමන් ඉන්නේ. ඈ එහෙම කතා කරන ඇවිල්ලා උගත්කම ගැන කියනවා. පිස්සුව. ඒ කියන්නේ මම ඉන්නවා කියලා පෙන්නනවා. මම ඔබට කිව්ව මේ පන්ති වල ළමයි ඉන්න හිටපොව කුණු හරපයක් කියනවා. ගානක් වැඩදුනා. ඇයි ඒ? ඒ කියන්නේ අනිත් අයට පෙන්නනවා මොකද්ද? මං ඉන්නවා මේ. මම මෙතන ඉන්නවා. ඒක තමයි වෙන්නන්නේ. මම මෙතන ඉන්නවා. ජෝක් එකක් කරනවා හිටපු ගම. ඇයි ඒ? අර අනිත් අයනේ කියන මං ඉන්නවා මේ. මේ මේ මං බල ගණන් හදුවට ගමන්නේ මාත් මෙතන ඉන්නවා. ඒ ඒක තමයි ඒ තියෙන්නේ. තිරිසන් සත්වයාගේ ඉඳලාම ওই සත්‍ය තියෙනවා. මිනිස්යාවක වැඩිපුර ප්‍රකට කරනවා. හොඳට බලන්න පාටි එකට යනකොට. අඳින්න ඕනේ කාන්තාවක් සාමාන්‍යයෙන් එක ඇඳුමක් එක පාටිකට වඩා අඳින්නේ නැහැ. මේ රටේ ඉන්න කාන්තා මම ඔබ ගැන මන් දන්නේ නැහැ. ඒක පාටියෙන් පාටියට ඇඳුම වෙනස් කරන්න ඕනේ. ඇයි ඒ? මං ඉන්නවා. එදාමන් නෙමෙයි ඉන්නේ. මං ඉන්නවා. මේ මං. රත්තරන් බඩු විවිධාකාරයෙන් දාගන්නවා. මො ඉමිටේෂන් හරි මොනවා හරි දාගෙන මං ඉන්නවා. පුළුවන් තරම් මූණ කලර් කරගන්නවා. ඇයි? මම ඉන්නවා. ඊට පස්සේ විවිධාකාරයේ දේවල් කතා කරනවා. සමහර කාන්තාවෝ හෝ පිරිමියෝ ඉන්නවා පින්වදිනේ පාටි එකට යන්න කලින් ඉන්ටර්නෙට් එක ගාව ඉඳගෙන. ලංකාවේ වෙන වෙලා තියෙන තොරතුරු ඔක්කොම රැස් කරගන්නවා. ඇයි ඒ? එතන ගිහිල්ලා මුදුන වෙන්න. කවුරු හරි මාත්‍රිකාවක් පටන් ගත්ත ගමන් ඒ මාත්‍රිකාව ගැන මමත් දන්නවා. ආ, ඕකද? ඕකේ මෙහෙම නේද තියෙන්නේ? ඔහොම නෙමෙයි. මෙහෙම ඕක වෙලා තියෙන්නේ. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම. කියන්නේ නැද්ද? දැන් ඔබ පාටි වලට ගිහිල්ලා තියෙනවනේ මට වඩා. මිනිසුන්ට ගරහනවත් පාටි කරන්න එපා කියනවත් නෙමෙයි. පාටි කරලා නැවත් මට මොකද? මම මේ කියන්නේ පින්වදිනේ තමන් ඉන්න බව ලෝකෙට පෙන්වන්න ධර්ම ප්‍රයත්නය. එහෙනම් ඔන්න ඕකත් නැති වෙනවා පින්වදිනේ. ඒකත් මුලාවක්. ওই මුලාවට පත් වෙච්ච එක දිහා බල බල මිනිස්සු hina වෙනවා. කවදදාකවත් මිනිස්සෙක් ඒ කෙනාව අගේ කරන්නේ නැහැ. ඒ කෙනාට hina වෙනවා. යනකම් ඉඳලා hina වෙනවා. ওই මුදුන වෙලා දැන් ඔය ගියේ. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද මේ මහා මුලාවක් එක කියලා? දැන් ඒ මිනිස්සයා ඔබට ඇවිල්ලා කියන්න මට PhD දෙකක් තියෙනවා කියලා. පොඩි දුකක්ද වින්දේ? ඉගෙන ගන්න. ඩිග්‍රී එකක් කරලා ඔය ඔක්කොම කරලා එතනට එන්න මහා දුකක් වින්දා. ඒ දුකක් විඳපෙක එකම එක ප්‍රතිඵලයයි නේද අද විඳින්නේ? මොකද්ද? ලොකු කමට කියන්න. ඒ කියන එකවත් අනිත්‍යම අදහනවා නම් කමක් නැහැ. අනිත්‍යම මොකද්ද කියන්නේ? එතන ඉන්න ඉගෙනගත්ත නැතිම සල්ලි තියෙන එකා කියනවා. ඕකට කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ නේ. ඕකට සල්ලි නැහැ නේ. අපිට සල්ලි තියෙනවා නේ. දෙයි දෙකක්වත් අනිත් එකට උඩ යන්න නෑ. ඇයි මේකට කියන්නේ මනුස්ස ලෝකේ කියලා? මේකට කියන්නේ කාම ලෝකේ. ඒ වගේම රූප ලෝකෙත් ඔහොමයි. රූප ලෝකෙත් මේ ඔයිට දෙවෙනි වෙන්නේ නෑ. රූප ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ටත් ওই ප්‍රශ්නේ තියෙනවා. එකෙක් ඉදි සම්පන්නයි. මට වඩා ඉදි නේ. මට වඩා ශරීරයෙන් ඕක පැහැවත් නෑනේ. මං තමයි ශරීරයෙන්. බලපන් මගේ ඇඟේ හැටි මේ. ඉර්ධිය ඇති. ඉර්ධිය නම් ඕනෙහෙකුට බැරිය. ඒ වගේ ශරීරයේ පැහැ. මගේ විමානේ කොහමද අර? ඉර්ධිය දිබ්බට වැඩක් නැහැ නේ අර කොහොම විමානයක් තියනවද හරියට? ඕක තමයි පින්විතනේ එතන. මේ කියන දෙවියෝ කියන්නේ මේ ශ්‍රේෂ්ඨත්වයෙන් වන්දනා කරගෙන ඉන්න ඕනේ පිරිසක් නෙමෙයි. සෞභාග්‍ය සම්පන්න පිරිසක්. ඔබට ඕනේද Apple company අයිතිකාරයාගේ පවුල වන්දනා කරන්න ගිහිල්ලා? එහෙම ඕනෙකමක් තියනවා නම් අන්න දෙවියෝ වන්දනා කරන්නයි ගිහිල්ලා වන්දනා කරන්න. ඒ මිනිහට හොඳටම සල්ලි තියෙනවා ඇතිනේ මේ වෙනකොට. නේද? මහ විශාල ගෙවල් වල ඉන්නවා ඇතිනේ දැසි දස්සු පිරිවරාගෙන. නේද? අන්න වන්දනා කරන්න ගිහිල්ලා. මම කියන්නේ දෙවියෝ පහත් කියලා නෙමෙයි. බුදුන් වහන්සේට එහා පැත්තෙන් පුදන්න කෙනෙක් මේ ලෝකේ නැති බව දැන් තේරුම් ගන්න. ඒ වගේම පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච ඒ දහම පරිහරණය කරන උත්තමයන්ට වඩා උසස් වෙන්න විදිහක් නැහැ ඒ ඉන්න පිරිස්. මම මේ කියන්නේ බ්‍රහ්ම ලෝකේ අනාගාමී උත්තමයෝ ගැන නෙමෙයි. ඉතින් ඔක තේරුම් ගන්න. ඒ පිරිස ඉන්නෙත් මහා මුලාවක. මම මේකට හොඳ උදාහරණයක් තව කියන්න. ඔබ හිතන්න පින්විතුනි ඔබ ඉන්නේ ඔබ අන්ධ වෙලා. ඔබගේ ඇස් දෙකම පේන්නේ නැහැ දැන්. මොකක් හරි විසක් වැදිලා ඇස් දෙක පේන්නේ නැහැ. ඔබ ඒ කාලේ ඉඳලා අඳින්න ආසාවෙ හිටියා කෝට් එකක්. මේ කෝට් එක අඳින්න ආසාවෙ ඉන්න ඔබ හිටියේ නිසා ඔබ හැමදෙස්සෙම මේ කෝට් එක ගැන තමයි කියන්නේ. දැන් ඔබගේ ගෙදර අයට ඔබගෙන් බේරෙන්න බෑ මේ කෝට් එක ගැන අහනවා ඉවරයන්නේ. කෙනෙක් කල්පනා කළා. හොඳ ගෝණියක් හොයාගත්තා. ගෝණියක් හොයාගෙන අත් දෙක ගන්නට ඒ විදිහට කපලා මේ පරණ හම්බට ගිහිච්ච ගෝණියක් ගෙදර දෙවිච්ච. ඔබට කියනවා රත්තරන් නූලෙන් මේක වියලා තියෙන්නේ. දැන් ඔබට මේක අඳුන ගන්න බෑනේ ඇස් දෙක නැහනේ. රත්තරන් නූලෙන් වියලා රත්තරන් නූලෙන් වැඩ දාපු. රිදී බොත්තම් අල්ලපු. නැත්තම් රත්තරන් බොත්තම් අල්ලපු. කෝට් එකක් තියෙනවා මම දැන් ඔබට ඒක දෙන්න යන්නේ. කියලා දෙනවා. අත ගාලා බලනවා. ඔය නූලුත් අහුවෙනවනේ. දැන් මේ ඔළුවට කෝට් රත්තරන් කියලානේ. දැන් මොකද කරන්නේ මේක ඇඳ ගන්නවා. ඇඳගෙන යනවා කඩ මණ්ඩියට. ගිහිල්ලා කඩේ මුදලාලට වෙන මුදලාලි මේ රත්තරන් නූල මේ වැඩ දාලා මේ බොත්තම් ඔක්කොම රත්තරන් ඈ මේ බලන්න මේ මගේ කෝට් එක ඔගලන්ට වනේ නේ එතනට පෙන්නවා තව තැනකට ගියා අමාරුවෙන් ඇවිදගෙන යනවා ඇස් දෙක පේන්නේ නැති එක ගිහලා එතනටත් පෙන්නනවා තවත් තැනකට එතනටත් පෙන්නනවා අර හැම තැනටම දැන් පෙන්නනවා දැන් හැමෝම හිනා වෙනවා ඔය උගත්කම් පෙන්නන එක කරලත් ওই ටික තමයි වෙන්නේ පොහසත්කම් පෙන්නන එක කරලත් ওই ටික තමයි වෙන්නේ දැන් අර අමාරුවේ මෙහෙත මහන්තින් ඇවිදගෙන යනවා. අර හැරෑමිටිය ගගහ ඇවිදගෙන ගිහිල්ලා කවතැනකට ගිහිල්ලා පෙන්නනවා මේ මගේ කෝට් එක. ඈ මේ රත්තරන් නූලෙන් වැඩ දාලා තියෙන රත්තරන් හදලා තියෙන්නේ කී කිය. ඕක දකින්න පිංගතනි අක්ටි වෛද්‍යවරේ. මේ පුද්ගලයා ගැන පුදුමාකාර අනුකම්පාවකට පැමිණිලා. මේ අක්ටි වෛද්‍යවරයා මොකද කරන්නේ? මේ ඇස් දෙකට බේත් දානවා. බේත් දාලා මේ ඇස් දෙක යන්තම් අරගන්න පුළුවන් වෙච්ච ගමන් මේ පුද්ගලයා බලන්නේ මොකක් දිහාද? ඈ මෙච්චර කල් ආසාවෙන් වර්ණනා කර කර හිටපු කෝට් එක දිහා බලනකොට දකින්න මොකද්ද? මේක ගෝණිය. අන්න එතකොට තේරෙනවා මම මොනතරම් මුලාවකද හිටියේ. මේ කෝට් එක ගලවන්න කොච්චර වෙලා යයිද? තප්පර ගානයි. ගැලෙව්වා වීසිකලා. ඔය ගිහි මුලාවෙ ඉන්න පිරිසටත් ඔය ටිකම තමයි වෙන්නේ. ගිහි මුලාව කියලා කියන්නේ කාම මුලාව. කාම මුලාව. කාම මුලාවෙන් ඉන්න කෙනාටත් ඔය ටික තමයි වෙන්නේ පිංගතුනි. ඒක නිසා තමයි මේ ඇහැට බේත් දාන්න දාන්න මොකද වෙන්නේ? තේන්න පටන් ගන්නවා මොකද්ද මේ රමණේ කර කර හිටියේ? මෙතන ඉඳලා කඩමණ්ඩියට ඇවිදගෙන යන්න ඇත් දෙක පේන්නේ නැති එක හැරමිටිය ගගහ ගගහ අරගෙන ගියේ මොකක් පෙන්වන්නද මේ? අර ගෝණිය පෙන්වන්න. හැබැයි හිතේ හැදිලා තිබ්බේ මොකද්ද? රත්තරන් කෝට් එක කියලා. හිතේ රත්තරන් කෝට් එකක් ඇඳගෙන හිටියේ නිසා තමයි අරගෙන ගියේ. නමුත් ඇත්තටම ඇඳන් හිටියේ මොකද්ද? ගෝණියක්. ඒ ගෝණිය බව දැක්කේ පින්වදෙනි බේත් දැම්මට පස්සේ. අන්න එතකොට මේක ගලවලා වීසි ගන්නවා. ඒක තප්ප හැබැයි කවුරු හරි කිව්වොත් උඹ ගැලෙවොත් මරනවා කියලා. අන්න එතකොට ඉතින් ගලවන්න විදිහක් නැහැ. දැන් කැමැත්තෙන් දැඳගෙන ඉන්නේ. නැහැ. දැන් පෙන්වයිද කාට කාට හරි ගිහිල්ලා. මේ බලපන් මේ බලපන් මේ මගේ ඒවා කියලා. නැහැ. පෙන්වන්නේ නැහැ මොකද මුලාවක නෙමෙයි ඉන්නේ දැන්. හංග ගන්න තමයි හදන්නේ හැමතිස්සෙම. කවුරු හරි දකි කියලා ටක් ගාලා හංග ගන්නවා අර ටික. ගලවන්නේ නැහැ මොකක්ින්දද? ඒ මරනවා කිව්වනේ ගැලෙව. මෙන්න මේක තමයි தත්තේ. අවුරුදු 10ක් රමණේ කරපු ඇති 20ක් ඇති 30ක් ඇති 40ක් ඇති 50ක් ඇති 60ක් ඇති. ඔය අවුරුදු 60ක කෙනෙක් වුණත් පින්වතුනි ඔය අවුරුදු 60 දිසෙම මොකද්ද කළේ? ඔය ගෝණිය ඇඳගෙන. අතන්ට ගිහිලා පෙන්නුවා අතන්ට ගිහිලා පෙන්නුවා අතන්ට ගිහිලා පෙන්නුවා. මොකද උනේ? කොහෙන් දැන් හරේ හොයාගත්ත හරේ කො? එක තැනකට ආපු ගමන් මොකද වෙන්නේ? යන්න වෙනවා. යන්නේ අතෑරලද? නෑ අල්ලගෙන යන්නේ. අල්ලගෙන යනකොට ගියාට වඩා වේගෙන් එන්න වෙනවා. ඒක තමයි ස්වභාවය. කාමයේ අල්ලගෙන ගියොත් කාම ලෝකෙට එන්න වෙනවා. රූපේ අල්ලගෙන ගියොත් රූප ලෝකෙට එන්න වෙනවා. අරූපය අල්ලගෙන ගියොත් අරූප ලෝකෙට එන්න වෙනවා. හැබැයි මේක අතහැරලා ගියොත් ආයේ එන්න දෙයක් නැහැ. ඇයි පටිය කැඩිලා? පටිය කිව්වේ මොකද්ද? තණ්හාව. පටිය කිව්වේ තණ්හාව. තණ්හාව කැඩුණා. තණ්හාව නිරුද්ධ කළා නම් පිංගතුනි ඔය එකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? වීසි වෙලා යනවා. ගියාට ආයේ එන්න දෙයක් නැහැ. ඉවරයි. එනම් පින්වතුනි මේ අතහැරීම පුරුදු කරලොත් හොඳ නැද්ද දැම්ම? අපිටත් පින්වතුනි තියෙන්නේ නැති පව මේ රුප්ප මේ රුපියල් 100ක් 200ක් දෙනකොට තිය අමාරුවක් දැනෙන්නේ නැති කාට හරි දෙනකොට. සබ්බ බූදලේම දෙන්නත් පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඔබ උදේට වැසිකිළියට ගියාම අසූචි වැසිකිළියට දාන්නේ අකමැත්තෙන්ද? අනේ මේක දාන්න බෑ නොදත් බෑ එහෙමද දාන්නේ? නැහැ. හිතලා බලන්න. ඇයි ඔබ එහෙම කරන්නේ කියලා? ඇයි ඔබ මේ ඵලයන් ඵලයන් කිය කිය දාන්නේ? ඔබට වැඩක් නැති හින්දා. මොනව කරන්නද තියාගෙන? හිතලා බලන්න මොනව කරන්නද තියාගෙන? හැබැයි ඔය අසූචිය වෙන්න කලින් කටෙන් දැම්මේ මොනවද? රසමුසු ආහාරයක් නේද? ඒ රසමුසු ආහාරයෙම කවුරු හරි ඉල්ලුවා අන්න එතකොට නම් දෙන්න කැමති නැහැ. නමුත් ඒක අසූචියක් බවට පත් වුනහම ඒකෙන් Tamanට වැඩක් නැහැ. අතහැරුණා ඒක. අතහැරිලා ගියා. තණ්හාවක් නැහැ කිසිම ඒකෙන් සම්බන්ධ. ඒක නිසා මොකද කරන්නේ? දෙනවා. ඒකයි පිංගුදිනේ ස්වභාවය. මේ ලෝකේ. අතහැරෙන්න අතහැරෙන්න පිංගුදිනේ ඔබට මේවා දීලා දාන්න පුළුවන් මොනවට අල්ලන් ඉන්නේද? මොනව කරන්නේ මේක? එන මුලාවෙන් නිදහස් වෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. මුලාවෙන් නිදහස් වුනහම පින්වතුනි මහා දාහයකින් නිදහස් වෙනවා. මහා දාහයකින් නිදහස් වෙනවා. ඒ දාහය කොච්චරද කිව්වොත් ඒ තරම් දාහයක් විඳ බව දන්නේ පින්වතුනි මුලාවෙන් නිදහස් වුනහම. අර මනුස්සයාට තේරෙනවා දැන් අර ඇද්දක පේන්න ගත්තාම අනේ මේ කුණු ගොඩක් අරගෙන මම ලෝකේ වටේ ගියානේ මේ ධර්මිතිය ගගහ මම මොනතරම් දාහකින්ද මේ ඉඳලා තියෙන්නේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා එහෙනම් පින්වදිනේ මේ කාම දාහයෙන් අයින් වෙන්න මේක හොඳට අවබෝධයට ගන්න අවබෝධ මම මේ කියනවට මේක කරන්න බෑ මම ඔබට කියනවා කාමෙන් අයින් වෙන්න අයින් වේද එහෙම වෙන්නේ නැහැ ඇද්දකට බේත් දාන්න ඉඩ දෙන්න පුළුවන් තරම් ඇස් දෙකට බේත් ගල්ව ගන්න. වෛද්‍යවරයා විසින් දීපු බේත් දවසකට සැරයක් හරි දවසකට 3-4 වතාවක් හරි ඇස් දෙකේ ගල්ව ගන්න හොඳට. ඒ ගාන්න ඔබට තේරෙනවා මේක බුරුල්ලෙවි එනවා ඇස් දෙක අරගන්න පුළුවන් වෙනවා. අන්න ඇස් දෙක ඇදී ගමන් බලනවා මොකද තිබුණේ අනේ මහ විනාශය මොනවද මේ මම මෙච්චර කල් කරගෙන තියෙන්නේ. අන්න එතකොට කියනවා අනිත් එකාට අවුරුදු 10යි උට. මං කරපුවා කරගෙන ඉන්න එපා. මේක කරගනින්. එතන ඌ කිව්වොත් එහෙම. හා. අවුරුදු 20 30ක් කළා. දැන් මට කියන කරන්න එපා කියලා. මමත් කරනවා. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඌත් ඉන්නේ අන්ද වෙලා. ඉතින් මේ බේත් ගා ගන්න කිව්වට තමයි ගා ගන්න ඇති අවස්ථාවල් වෙන්න පුළුවන්. නමුත් පින්වදිනේ පුළුවන් තරම් ඉක්මනට මේක ගා ගන්න. ඒ ගා ගන්නකොට ඔබට තේරෙනවා මේ මහා මුලාවක මෙච්චර කල් හිටියේ. මම ඔබට කිව්වේ ඒකයි මේකේ වහන්න දෙයක් නැහැ. මේක අර අලුතෙන් හිතන්න කියලා දෙයක් නැහැ. අමුතුවෙන් වහගෙන හදා ගන්න ඕනේ කියලා එකක් නැහැ. අර කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි ඒව ඔක්කොම හදාගත්තුවා. තාතුන් වහන්සේගේ ධර්මයේ එහෙම ඒව නැහැ. කෙස් කැතයි කියලා බලන්න කියලා කොහෙවත් කියලා නැහැ බුදුහන්. කෙස් කැතයි කියන කෙස් ගඳයි කියලා බලන්න කියලා නැහැ කොහෙවත්. එහෙම නෙමෙයි දකින්න තියෙන්නේ. මේ කාම වස්තුන්ගේ තියෙන යථා ස්වභාවය දකින්න. මොකද්ද මේ ස්වභාවය? ඒ යථා ස්වභාවය දකිනකොට ඔබට තේරෙයි මුලාව මොකද්ද කියලා. දැන් මම ඔබට මේ යථා ස්වභාවය කියන්නේ යන්නේ. පින්වතුනි, ඇහෙන් දකින රූපේ ත වේදනාව ඇති වෙන්නේ කොහේද? මන්නේ වෙන කොහේද? ඇහැට රූපයක් දකිනකොට වේදනාව ඇති වෙන්නේ කොහෙටද? මනට. මට හිතේ වේදනාවනේ අරක දැක්කේ වෙලේ ඉඳලා. නැත්තම් කියනවා මට අරක දැක්කේ වෙලේ ඇහි වේදනාවනේ. එහෙම කියනවද කවුරුත්? නෑ. අර ළමයාට ගහනව නේද ඕගල් අර අම්මා දැක්ක දවසේ දැක්කේ වෙලාව ඉඳලා මට හරි හිත වේදනාවක් තියෙනවා ඒකෙන්. එහෙම කියනවද නැත්තම් මට ඇස් වේදනාවක් තියෙනවා කියනවද ඒකට? නෑ. එහෙනම් පින්වතුනි ස්පර්ශ වෙන්නේ කොහේද? මනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ. අර තුන සං වෙලා අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා අරහතුන් වහන්සේ නෙමෙයි නං. අරහතුන් වහන්සේට නං අවිද්‍යා තෘෂ්ණා නැතුව එකතු වෙලා බැඳිලා. කොහොම හරි පිංගුදිනේ මේක ඇවිල්ලා වදින්නේ කොහේද? මනේ. දැන් අපි මේ නෝන කෙනෙක් ත්‍රිපිටකයේ පරිශීලනය කළා මට එක තැනක් පෙන්නුවා. පෙන්නලා ඇහුවා මේක කොහොමද වෙන්නේ? එතකොට ඒක පටිච්ච සමුප්පාද දහම් නියාමයේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මම ඒ නෝනට පෙන්නුවා. ඔන්න බලන්න වෙලා තියෙන දේ. පාලියේ තියෙන එක, පෙළ දහමේ තියෙන එක, පරිවර්තනයේ තියෙන තව එකක්. පාලියේ තියෙනවා චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ කියලා. ඒකේ සිංහල දේනම තියෙනවා මොකද්ද? ඇහි හට ගන්නා ස්පර්ශය. ඉවරයිනේ ඔක්කොම. චක්කු සම්පස්සෝ කියන්නේ ඇහි හට ගන්නා ස්පර්ශයට නෙමෙයි. සමහර දේ හාමුදුරුවෝ දැනගෙන වෙන්නේ නැති ලියන්නේ නැති නමුත් ලියවිලා තියෙන වෙනස් එකක්. චක්කු සම්පස්සව කියලා කියන්නේ මොකද්ද? ඇහැ නිසා හට ගන්නා ස්පර්ශය. මිසක් ඇසෙහි හට ගන්නා ස්පර්ශය නෙමෙයි. දැන් මම ඔබට කියනවා ඇසෙහි හට ගන්නා ස්පර්ශය. කියනකොට ඔබට මොකද හිතෙන්නේ? දැන් මැස්සෝ එහෙම හටේ ඇසෙහි ස්පර්ශ කරනවා නේ ඇවිල්ලා. එහෙම ස්පර්ශයක් ගන්න නෙමෙයිද හිතෙන්නේ? එතකොට හිතෙන්නේ නැද්ද කෙනෙක් මේ ඇහි තමයි ස්පර්ශ වෙන්නේ කියලා? ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතු වෙලා කොහේ ස්පර්ශ වෙනවද? ඇහැයි ස්පර්ශ වෙනවා කියලා. එතන වෙන්නේ පිංගුතුනි ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතු වෙලා ඇහැයි ස්පර්ශ වෙනව නෙමෙයි. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතු වෙලා මනේ ස්පර්ශ වෙනවා. ඒක නිසා තමයි ස්පර්ශ පත්‍ය මොනව හැදෙන්නේද? වේදනා වීමක් දැනෙන්නේ. වීමක් දැනෙන්නේ කොහටද? මනසට. හිතකටනේ දැනෙන්නේ. වීමක් දැනෙන්නේ. මෙන්න මෙහෙම දරු මෙහෙම එකක් තිබුණා කිය මෙහෙම එකක් වුණා කියලා දැනෙන්නේ හිතට. ඇහැට ඇහැට තණ්හාවක් ඇති වෙච්ච දවසක් කියන්නේ මට. ඇයි වේදනා පත්‍ය මොකද්ද? වේදනා පත්‍ය තණ්හා. එහෙනම් දැන් තණ්හාව ඇති වෙන්නේ ඇහැටද? ඇහෙන්ද දැන් තණ්හා කරන්නේ? ඇහෙන් තණ්හා කළොත් එහෙම වින්නතුනේ. රූපයක් බැලුව බැලුවම තමයි යයි. ආය හරවන්න බෑ හැරෙවුත් මේ ඇහැගලුල යනවා. ඇයි ඒ? ඉතින් ඇහෙන් තණ්හා ඇහෙන් අලුවගෙන ඉන්නේ රූපෙට. ගලවන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඇහැ ඉගිලිලා ඉන්නෝනේ එහෙනම්. නේද? එහෙනම් ඇහෙන් නෙමෙයි මේ තණ්හා ඇති කරන්නේ. මනෙන් තණ්හා ඇති කරන්නේ. ඒක තමයි ස්වභාවය. උපාදාන කරන්නේ මන. භව ඇති කරන්නේ රාග භවක්, දේශ භවක්, මෝහ භවක් ඇති කරන්නේ මන. ජාතිය සකස් කරලා දෙන්නේ මන. එහෙන් මොනවද කරලා දුන්නේ? අන්න වේදනා සංඥා හදලා දුන්නා මනට අවශ්‍ය. මොකද මනට ඕනේ වේදනා සංඥා. මනට අවශ්‍ය වේදනා සංඥා ටික හදලා දුන්නා. මොකද මන කියලා කියන්නේ පිංගතුනි මනට රූප කියන ඒවා ගන්න බෑ. මේ රූප කියලා කිව්වේ ඝන රූප කියන ඒවා මනට ගන්න බෑ. මේව හොඳට තේරුම් ගන්න. මන කියන කෙනාට ගන්න පුළුවන් නාම ධර්ම විතරයි. මනට පුළුවන්ද? මනෙන් ඇවිල්ලා පුළුවන් දර කෝපය අරගන්න? බෑ. මනට බෑ වින්නතුනි කෝපයක් ගන්න. ඒක නිසා තමයි මන යූස් කරන්නේ මොකද්ද? අත යූස් කරන්නේ. මේ ශරීරය යූස් කරන්නේ. ඒක කරන්නේ. එහෙනම් ඇහැ කියලා කියන්නේ මන විසින් යූස් කරන එක. මේක හරියට වින්නතුනි පතල් කයිනෝ වගේ වැඩ. පතල් කියලා කියන්නේ මැණික් පතල්. මැණිකුත් තියෙනවා. මැණික් පතලේ වැඩ කරන්නේ උනුත් ඉන්නවා. මැණිකක් හම් වෙච්ච ගමන් අයිතිකාරයා මොකද කරන්නේ? එයාගේ නියෝජිතයව වෙනවා එතනට. එයාගේ නියෝජිතය හරහා එතන වෙන ඔක්කොම එයා ගන්නවා. නියෝජිතය ආවේ නැත්තම් මෙන්න මොනවද කියලා එහෙම ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මැණික කිව්වේ රූපේ. වැඩ කරන්නේ උන් කිව්වේ ඇහැ. ඔය දෙකම පින්වතුනි රූප. රූප කියලා කිව්වේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ඒවා. සතර ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච ඒවා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච ඒවා තියෙන්නේ එතන. දැන් ඔය පුළුවන් අල්ලන්න හිතට. බෑ. ඒක නිසා එයා මොකද කරන්නේ? එයාගේ නියෝජිතයව ඉවනවා එතනට. කවුද නියෝජිතයා? චක්කු විඥානය. ඇයි විඥානය යත් එක්ක ඉන්නේ? සෝත විඥානය, විඥානය ඉන්නේ යත් එක්ක. ඒක නිසා ටග්ගල එයාගේ නියෝජිතයව එතනට දානවා. නියෝජිතයව එතනට දානකම් ඔබ දැක්ක කියලා එහෙම දන්නවද? දැක්ක කියලා එහෙම දන්නවද? නෑ. හොඳට නිදන් ඉන්න ඔබ. නිදන් ඉන්නකොට දොස්තර කෙනෙක් මොකද කියන්නේ? ඇහැ මෙහෙම ඇරලා රූපයක් පෙන්වනවා. ඈ? පෙන්නේ. ඇයි? නියෝජිතයෝ නෑ. නියෝජිතයා වෙන්න මහේකා දන්නේ නැහැ මොකද වෙන වෙන්නේ මොනවද මෙතන කියලා. මහේකා නිදි. ඒ කියන්නේ අයිතිකාරය පතලේ අයිතිකාරය නිදි. ඒක නිසා නියෝජිතයෙක් එවන්න විදිහක් නෑ. මැණිකක් හම්බ වෙලා. පතල්කාරයන්ට මැණිකක් හම්බ වෙලා නමුත් ඒ ගැන දන්නේ නෑ කවුද? මෙයා දැනගන්න විදිහක් නෑ යාට. හේතුව එයා නිදි. එයා ඇහැරිලා ඉන්න වෙලාවක එහෙම. ඇහැ ඉස්සරහ රූපයක් ගෙනව නම් මොකද කරන්නේ? එක තප්පරයකට කෝටියෙන් පංගුවකදී මොකද කරන්නේ? ටග්ගල නියෝජිතයා වෙවනවා. නියෝජිතයා වෙවලා මොකද කරන්නේ? ඒකේ තියෙන වේදනා සංඥා කොටස එයා ගන්නවා. වෙන මොකුත් ගන්න ඕනේ නෑ යාට. එහෙනම් පින්වතුනි ඔය වේදනා සංඥා කොටස ගන්න ඕස්ට්‍රේලියාවට ඵලයන්කෝ නේද? ඕස්ට්‍රේලියාවේදී මොකක් හරි දියල්ලක් බලන්න කියලා යනවා. දැන් මේ මොකටද මේ මොකද්ද මේ මන විසින් ඔබව මෙහෙවන්නේ? දැන් බලන්න මේ කාමයේ තියෙන ආදීනවේ. මේ වෙහස. මනට ඕනේ මොනව ගන්නද? ඔය වේදනා සංඥාව ගන්න. දැන ගැනීමට හඳුන ගැනීමට ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? අරන් යනවා ඇහැ අතන්ට. එතකොට ඇහැ අරන් යන්න දැන් මොන තරම් දේවල් කරන්න ඕනේද? සල්ලි හම්බ කරන්න ඕනේ. ඊට පස්සේ ටිකට් බුක් කරන්න ඕනේ. ඉන්න තැන් බුක් කරන්න ඕනේ. මොකටද මේ? අර ඇල්ල බලන්න යන්නේ. ඇල්ල බලලත් ඇල්ල අරන් එනවා නම් කමක් නැහැ. නේද? අරන් එන්නේ මොකද්ද? අර ඇල්ලේ වතුර බින්දුවක් හරි ඇහි වදිනවා නම් ඒත් කමක් නැහැ. මොකද්ද මේ ගන්න යන්නේ? වේදනා සංඥා ගන්න යන්නේ. එතන තියෙන. ඒ කියන්නේ දැනගන්නයි හඳුනගන්නයි යන්නේ. මනතරන් ඔබව රවට්ටපු කෙනෙක් මේ මුළු සංසාරෙම නැහැ පින්විතනේ. ඔය රවට්ටපු රැවැට්ටිල්ල නිසා අවුරුදු ගාණක් අපි දුක් විඳා. තවදුරටත් දුක් විඳින්න නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ශාස්ත්‍රඥ වහන්සේගේ පිහිට ලැබිලා තියෙන නිසා මේ වෙලාවේ මේක කරගත්ත නැත්නම් මු තව තවත් අපිව කඩේ යවනවා. ඒක තමයි ස්වභාවය. හොද්දට තේරුම් ගන්න මේ කියන එක. දැන් ටිකට් බුක් කරගෙන ෆ්ලයිට් එකකත් නැගගෙන අර එතනට ගිහිල්ලා දැන් මේ මහා වියදමක් මේ. ගිහිල්ලා ඔක්කොම කරලා යනවා ඇල්ල ගාවට. ඇල්ල ගාවට ගිහිල්ලා ඇස් දෙක අරිනකොට මොකද කරන්නේ? අන්න මැණික්කාරයා දන්නව මොකද්ද? ඔන්න පතලට මැණික් අහු වුණා. පතල්කාරයන්ට මැණික් අහු වෙලා. දැන් මොකද කරන්නේ? ටග් ගාලා එවනවා නියෝජිතයා. චක්කු විඤ්ඤාණ පහල කරලා පහල කරලා වේදනා සංඥා ටික ගත්තා. හරි. දැන් යා දැන් ගොඩා දුර ගියා නම් එහෙම තව ටිකක් ඉමුකෝ. ආය ඇද්ද කරිනව ඇරලා එහෙනම් දැන් ඉන්නගෙනි. ආ තව ටිකක් කරුණු කියපම් බලන්න ඔතන ඉඳගෙන. වේදනා සංඥා තව ටිකක් දීපම් මට අර මේ කාටද මේ අන පවරන්නේ? චක්කු විඤ්ඤාණයට. චක්කු විඤ්ඤාණය යා සතු එක්කෙනෙක්. එයාගේ ಜಾති එක්කෙනෙක්. ඔන්න හොඳට බලන්න. හැබැයි රූපයි ඇහැයි කියන්නේ එයාගේ ಜಾති එක්කෙනෙක් නෙමෙයි. හොඳට මේවා තේරුම් ගන්න. එයාට ඕනේ කරලා තියෙන්නේ අරටි වේදනා සංඥා දෙක ගන්න. ඒ කියන්නේ මැනික් හම්බුණාද නැද්ද කියලා දැනගන්න එයාට ඕනේ. ඒක උදෙසා මොකද කියන්නේ? අරගෙන ගිහිල්ලා එතනට අරගෙන ගිහිල්ලා දැන් ඉතින් ඔක බැලුවා. බල්ලි ඉවරෙලා දැන් යන්න. හරි. අනිත් පැත්ත හරින මෙහෙ ආවා. හැබැයි අර අඳුනගත්ත වේදනා සංඥා දැන් තියෙනවා. හැබැයි මනට ඕනේ හැමදෙස්සෙම මොකද්ද? මං ඉන්නවා කියලා පෙන්වන්න. ඒක නිසා මම මොකද කරන්නේ? ආපු වෙලාවෙ ඉඳලා බැහැ බැහැ අරගෙන කියනවා. ආ මෙහෙ මේකුත් දැක්කා. මං දැක්ක ලොකු මාළුවෙක්. ඈ අරන් අරන් අරකින් මර මළු වලින් අරගෙන අරගෙන අරගෙන අරගෙන කියනවා. ඇයි වේදනා සංඥා තියෙනවනේ. දැන ගැනීම හඳුනා ගැනීම දාගෙන ඉන්නේ මල්ලේ. ඒක නිසා හම් වෙන එකට ඕක කියනවා. දැන් ඔබගේ දෙමාපියන්ට මේ රටට එහෙම එන්න උවමනාවක් තියෙනවනම් අපි හිතමුකෝ ලන්ඩනේ දැකලා නැති දෙමාපියෝ ඉන්නවා. දැන් දෙමාපියෝ ඉන්න ආසයි මේ රටට. මොකද්ද එකම හේතුව? දැන් මේ රටට ආවම නයිට්‍රජන් හුස්ම ගත්ත හැකිද? මේ රටට ආව කියලා තව ජීවිත කාලය අවුරුදු 10කින් වැඩි වෙනවද? නැහැ. මොකද්ද තියෙන්නේ? ගිහිල්ලා ආපහු කියන්න පුළුවන් මොකද්ද? අපි ඉංගලන්තෙ ගිහිල්ලානේ ආවේ. ඔච්චරයි. දීර්ඝකාලීනව දෙයක් ඉතුරු වෙනවා නම් ඔච්චරයි. හැබැයි මෙහි ඇවිල්ලා මොකක් හරි බැලුවා නම් මොකද වෙන්නේ? මෙහි ඇවිල්ලා දෙයක් බැලුවා නම් මොකද වෙන්නේ? ඒ බැලුවේ මොකක් විතරද? ඒ බැලුවේ මොකක් විතරද? වේදනා සංඥා හඳුන ගැනීමක් විතරයි. වේදනා සංඥා ගත්තා එච්චරයි. ශබ්දයටත් ඔච්චරයි. ඇහැයි ශබ්දයයි එනකොට ඒ දෙක එකට සෙට් වෙනකොට මොකද කරන්නේ? අන්න මැනිකක් හම් වෙලා වගේ. ඒකට තමයි පින්විතනේ මම ඔබට මේක කලින් මේ ගැන කතා කරන්නේ. අද මම වැඩිම මේ ගැන කතා කරන්නේ නැහැ. හේතුව අභිධර්මයේ ගාව ගත්ත ගම පොඩ්ඩක් අපහසු වෙනවා තේරුම් ගන්න. පංචද්වාර ආවර්ජන කියන්නේ අන්න ඒකට. පංචද්වාරයෙන් ආවර්ජනය කරනකොට මැනික්කාරය දැනගන්නවා මැනිකක් හම්බ වෙලා. කොයි පතලේද? එහා පැත්තේ පතලේ. එහෙනම් හුස් ගාල යවනවා ඒකට. ඒකට අයිති නියෝජිතයා. කවුද ඒකට අයිති නියෝජිතයා? සෝත විඥානේ. මොකද ඒකට පින්වතුනි කොහොම කළවත් අනිත් පතල එකව දාලා හරියන්නේ නැහැ. මොකද ඒ පතල එකට ඒකට යන අවසර නැහැ. ඒකට අවසරලත් නිලධාරියව තමයි ඒකට යවන්නේ. දැන් මොකද කරන්නේ? ඒ පතලට අදාළ එකව යවුවා. ගිහිල්ලා එතන තියෙන තොරතුරු ටික ගත්තා. තොරතුරු කිව්වේ මොනවද? වේදනා සංඥා. මේ මන කියලා කියන්නේ පින්වතුනි චිත්තජ ස්වභාවයක්. මොකෙන් ජරා වෙච්චද? අවිද්‍යාවෙන් ජරා වෙච්ච. අවිද්‍යාවෙන් ජරා වෙච්ච මේ චිත්තය තමයි පින්වතුනි මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ. එහෙනම් දැන් රස්සාවක් කරන එක අපරාධය නෙමෙයිද? රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා මොනව කරන්නද? ඔය තුට්ටු දෙකේ මනේ මේ වැඩ පිළිවෙල කරන්න නෙමෙයිද? අරහේ යන්න ඕනේ මට, මෙහෙ යන්න ඕනේ, අර හෝටලෙන් කන්න ඕනේ, මේ හෝටලෙන් කන්න ඕනේ, ඔය ඇඳේ නීදා ගන්න බෑ, හොඳ මෙට් එක නීදා ගන්න ඕනේ, ඔක්කොම කිව්වේ මොකද්ද? අර වේදනා සංඥා ලබා ගැනීමේ දැඩි ආයාසකින් පෙළෙන අවිද්‍යා සහගත හිතක් කරපු වැඩ පිළිවෙල නෙමෙයිද? එහෙනම් පින්වතුනි, ඒ සිත ඒ අවිද්‍යාවෙන් යම් මොහොතකට හරි මිදුනන ආයෝ ඒ කියපු එකක්වත් ඕනේද? ඔය කියපු එකක්වත් ඕනේ. එහෙනම් පවුම් 500න් බැද්ද ජීවත් වෙන්න. එහෙනම් පවුම් 3000ක් හම්බ කරගන්න. පැය 18ක් වැඩ කරපු එකට පවුම් 500න් ජීවත් වෙන්න පුළුවන් වෙද්දි ඌ දවසකට වැඩ කරන්නේ පැයයි නේද? නැත්තම් පැය දෙකයි නේද? එන ඉතුරු ටික අඩුම තරමේ හිටිය හැකි නේද නිකන්? මේ කාමයෙන් නිදහස් වුණාම, කාමෙන් අඳ වුණාම නේද මේ ගමන අරයි යන්නේ? දැන් මට ඕනේ කමක් තියනද ඕස්ට්‍රේලියාවට කියලා දියල්ලා බලන්න. මොකක් බලන්නද ඔකේ ගිහිල්ලා? හික්මෝලනේ තියෙන්නේ. එයාට ඕනේ ඕනේව කරන්න දෙන්නේ නැහැ. අවිද්‍යාව යම් ප්‍රමාණයකට ගලවලා දාලා ඉවරයි. ඉගෙන ද එයාට දැන් බලයක් නැහැ. එයාට ඕනේ ඕනේව කරන්න. දැන් හදාගත්ත ආමි එකක් තියෙනවා. ඒ ආමියකින් තමයි පාලනය අරගෙන යන්නේ. ඒ ආමියකින් පාලනය අරගෙන යනකොට පින්වතුනි අර ගොල්ලන්ට අවස්ථාවක් නැහැ මුලාවටපත් කරන්න. නැත්තම් හිතන්න පින්වතුනි මුලාවටපත් කළා නම් සමයේක එනවා ඉස්සරහට. දැන්ම ප්ලෑන් කරන්නේ හොලිඩේ එක කියලා ගිහිල්ලා ඉඳගෙන. මේ මොකද්ද මේ? මූට ගිහිල්ලා වේදනා සංඥා ගන්න. එයා හදලා දෙනවා ලස්සනට ඔක්කොම. මොහොතක් මොහොතක් නෑර ඔක්කොම හදලා දෙනවා. ගිහිල්ලා අතන ඉඳගෙන බුක් කරලා ඔක්කොම කරලා අර මහා දුරක් ගිහිල්ලා වෙලන. ඉතින් අර හොලිඩේ ගියේකුන් එනකොට කියනවා මොකද්ද? මට හෙට වැඩට එන්න වෙන්නේ නැහැ. මට ජෙට් ලැග් එක. කොහෙද ගියේ? හොලිඩේ. ඉතින් හොලිඩේ ගිහිල්ලා එන එක අර ජෙට් ලැග් කොහොමද තියෙන්නේ? හොලිඩේ ගියේයි. මක් වෙන්නද? හොලිඩේ ගියේ. නිදහසේ ඉඳලා එන්නේ. නිදහසේ ඉඳලා ඇවිල්ලා කියනවා මට හරි ටයර්ඩ්ලු. දේන නිදහසේ ඉඳලා නෙමෙයිනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයන් තේරෙන්නේ නැද්ද මේ මුලාවක ඉන්නේ කියලා? ඔය ඔක්කොටම හේතුව පින්වදෙනේ මේ කාමරාගය නෙමෙයිද? මේ සංකල්පීව සැරිසැරීම නෙමෙයිද? මොකද මෙහා සංකල්පීව හදලා දෙනවා මේ ටික කරගෙන යන්න කියලා. මොකද එයාට ඕනේ මොකද්ද? වේදනා සංඥා ගන්න. එයාට වේදනා සංඥා ගන්න. එයා හදනවා ලස්සන රූපේ ලස්සනට. ආයෙත් සපත්තු දෙකේ කතාවට ගියොත් එimhe සපත්තු දෙක දැක්කහම ලස්සනට හදලා දෙනවා. මොකද දැන් මෙයාට ඕනේ වේදනා සංඥා ගන්න. හේතුව මොකද්ද? පරණ වේදනා සංඥා ගත්තුවා ආවර්ජනේ වෙවි එනවා. දැන් මෙයාට ඕනේ මොකද්ද? කාන්තාවකගේ වේදනා සංඥා ගන්න. කාන්තාවකගේ ස්පර්ශයෙන් එන වේදනා සංඥා ගන්න. මොකද ඒ ගත්තුව හැදිලා ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒවට තණ්හාව තියෙනවා. ඒකයි පිංගුදින සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ රූප වේදනා සංඥා සංකාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකලා පහ කළා දාන්න කියලා. එතකොට ওই ප්‍රශ්නේ ඉවරයි කියලා. මුලාවටපත් කරන්න බෑ කියලා. දැන් මෙයා මොකද කරන්නේ ඉතින්? අරගේ විඥානයේ විසින් ගොඩනගනවා පිංගුතිනි අරකින් කරුණු අරගෙන අරගෙන අරගෙන අරගෙන අරගෙන ලස්සන රූපේ. අල කාමයේ උපරිමයට අරගෙන යනවා. ගොඩනගලා ගොඩනගලා ගොඩනගලා. දැන් අර සපත්තු දෙකෙන් පේන්නේ මොකද්ද? තනිකර කාමයක්. මම මේ සපත්තු දෙකට දාපු දේ ඔබ ඕනේ අඳුමකට දාගන්න. දාලා හිතන්න මෙයා. මෙයාව දැන් මෙහෙවන අර ගෙදරින් ඉන්න කාන්තාව ළඟට කාමරාගයක් කරන හරිය මෙහෙවල ඉවරලා ඒ කාන්තාව බලෙන් හරි දූෂණය කරනවා ඊට පස්සේ. ඇයි මනට මොනවද වෙන්නේ? වේදනා සංඥා. ඒ වේදනා සංඥා ටික ගන්න සංඛාර විඥාන වඩවනවා වඩවනවා වඩවනවා. ඒ සංඛාර වඩන එක හරීම හරීම සුවයක් ඒ වෙලාවට. ඒ හිත ගොඩනගන එක හරිම සුවයක්. ඒ හිත හරිම සුවයක් මේ පුද්ගලයාට. ඒ රූප දක දක ඒ රූප බලබලා මේක ගොඩනගනවා. ඒකයි කිව්වේ පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන සාරයි කියලා. ඉච්ඡයි සුභයි අත් ඉච්ඡයි සුඛයි අත්යි සුභයි කියලා හිතාගත්තන මේ දැකපුවා දැන් දකින්න ඒවා ඉස්සරහට දකින්න තියෙන ඒවා විනාශය තමයි. ඉතින් හොඳට බලන්න පින්වතුනි මේ සපත්තු දෙකක් නිසා මූ අද හිරේ. ඇයි? අර ගෑණි කෝල් කළා. පොලිසියෙන් ආවා. හුදලගෙන ගිහින් හිරේ දැම්මා. මේ මේ මහා දුකකට මේ මේ පුද්ගලයා පත් කළේ කවුද? අර මන. ඔබ ගියාත් නැවේ අපාගත කළේ කවුද? ඔබව ගියාත් නැවේ අපාගත කළේ කවුද? ඔය මන. දැන් මුලින්ම කරන්න ඕනේ රස්සාව කරන එකද ඔය මන පිරිසිදු කරගන්න එකද කියලා ඔබ ගන්න ඕනේ නැද්ද තීරණේ? මේ මූහෙන බොරුවක් නේ කරන්නේ. තනිකර මහා මුලාවකට නේදලා දාන්නේ. සංකල්පීය රාගයක් හදලා ලස්සනට ඔක්කොම හදලා දීලා තමල්ලා ඌ ඒ කටයුත්ත කරවනවනේ. අතපය පාවිච්චි කළා. එයා වෙන මොකුත් ඕනේ නැහැ. යාට වේදනා සංඥා විතරයි ඕනේ. එයා මනෝ සංකාර වඩ වඩා මනෝ අபிසංකාර වඩ වඩා අபிසංකාර වඩ වඩා එයා මනෝ විඥාන ගොඩනගනවා. මොකටද? මොකටද? වේදනා සංඥා ගන්න. එතනින් ගන්න බැරි නම් එයා වචී සංකාර ගොඩනගනවා. වචී අபிසංකාර ගොඩනගනගා මොකද කරන්නේ? එතනින් ඒ ආස්වාදය ගන්න බලනවා. එහෙමත් බැරි නම් කාය අபிසංකාර ගොඩනගා මොකද කරන්නේ? කය පාවිච්චි කරගෙන ඇතුළට අරගෙන ඉවර වෙලා ඒකෙන් ආයෙ හිත පාවිච්චි කරලා මොකද කරන්නේ? වේදනා සංඥා විඳිනවා. කය සම්බන්ධව එක චිත්ත වීතියක් ගියාම පින්වදිනී මනෝද්වාර චිත්ත වීදී ඊට පස්සේ යනවා ගොඩක්. තමයි චිත්ත වීදී පැත්තට යන්නේ. මම කිව්වේ එහෙම එකක් වෙනවා. ඇහෙන් ඔබ රූපයක් ඇතුළට ගත්තට පස්සේ ඊට පස්සේ පින්වදිනී මනෝද්වාර චිත්ත වීති යනවා මහ විශාල ප්‍රමාණයක් ඊට පස්සේ. ඇයි ඒ? අඳුනගන්න එපා. නේද? දැන් ඔබට මම කියනවා මේ මල දිහා බල්ලා ඇත් දඟල ඇදක පියා ගන්න කියලා. දැන් මල වැකුණාද? මල වැකුණාද? නෑ. දැන් මල හද හදා දෙනව නේද? කොහොමද හද හදා දෙන්නේ? අන්න මනෝද්වාර චිත්ත වීති යනවා හොගාලා ඇතුලේ. දැනගන්න ඕනේ හඳුන ගන්න ඕනේ. දැන් ඔබට නැත්තම් කියනවා තරගයක් මේක. මේ බෝඩ් එකේ එන වචනය නැත්නම් එන රූපය ඒක තප්පරයක් පෙනිලා ටක් ගාලා යනවා. ඒකේ තිබ්බේ මොනවද කියලා කියන්න ඕනේ. එකමාරට පෙන්වලා ටක් ගාලා නැති කරනවා. ඒක මොහොතක ඇද්ද දෙක ඉස්සරහට ආව දැන් නැහැ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඈ ඇද්ද දෙක පියාගෙන ඔක්කොම ගන්නව නේද? ඕක වෙන්නේ නැද්ද පිංගුදිනි පාර එහෙම යනකොට? ඈ එක පාට මොකක් හරි වාහනයක් යනවා. හා නැත්නම් එක පාට දන්න කෙනෙක් අතවනාගෙන යනවා. නැත අතමහ යනවා කවුරු හරි කෙනෙක් ඔක්කොම ඔළුවේ බැඳිලා ඔක්කොම සිහි කර කර යන්නේ නැද්ද ඒක? සමහරවිට විනාඩි 10ක් යනකොනුත් ඒක. උදාහරණ කතාවක් කියන්න. දවසක් හාමුදුරු නමක් මේ මාර්ගඵලලාභී උත්තමෙක් ගෝල හාමුදුරුවත් එක්ක පාර මේ ඇලක් ගාවින් යනකොට ඇල පිටාර ගල්ලා ගැමිණි මාතාවක් ඉන්නවා. මේ මාතාවට එහා පැත්තට යාගන්න විදිහ නැතුව ඉන්නවා. මේ හාමුදුරුවම ලොකු හාමුදුරුව මොකද කරන්නේ? මේ ගැමිණි මාතාවට එහා පැත්තට දාන්න ඕන නිසා ඒක ඒ මාතාව හරහට අරගෙන මේ ගඟෙන් එතර වෙනවා. එතර ගලා මාතාව තියලා හාමුදුරුව වඩිනවා. දැන් ඒ කරපු ටික කළා ඉවරයි දැන්. හාමුදුරුව වඩිනවා. හැතැම්මයක් විතර ගියාට පස්සේ පොඩි නම අහනවා. හාමුදුරනේ ඔබ වහන්සේ මේ අතේ තියාගෙන මේ කාන්තාවක් ඉතර කළා නේද? ඈ ඒ වෙලාවේ හවු හාමුදුරුව කියනවා පොඩි නම මම ඇලෙන් විතරනේ කාන්තාව ඉතර කළේ. ඔබ දැන් මේ වෙනකනු කාන්තාව හිතේ තියාගෙන ආවනේ. දැක්කද වෙච්චද? එහෙනම් ඒ පොඩි හාමුදුරුව පින්වතුනි රූපය දැක්කේ කොතනද විතරද? අර ඉතර කරනකන් විතරයි. හැබැයි හැතැම්මක් යනකම් පොඩි හාමුදුරුව මොනවද තියාගෙන ආවේ? ආන්න මනෝද්වාර චිත්ත වීති හද හදා අරගෙන ගියා. ඔය මුලාව තේරුම් ගන්න පිංගතනේ. ශාස්ත්‍රුන් වහන්සේට පින් සිද්ධ වෙන්න මේවා අද මම කතා කරනවා. මේවා එකපාර අපේ හිතේ කවදාක්වත් නැගෙන්නේ නැහැ. උන්වහන්සේගෙන් වණ පද කෑල්ලක් හරි ඇහෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සමාධිගත ක්‍රමවේද වලට මේවා ඉන්නේ ඔළුවට. මොකද මූලික හරිය දැනෙන්න ඕනේ. අපිට මූලික හරිය අවබෝධ කරන්න බෑ කවර කවදාක. සාරිපුත්‍රයන් වහන්සේටවත් බෑ මූලික හරිය අවබෝධ කරන්න. ඒක කරලා දෙන්න ඕනේ සාස්තුන් වහන්සේම තමයි. දහම් න්‍යාය අවබෝධ වුණාට පස්සේ පින්වතුනි ක්‍රමානුකූලව මේව නැගිලා එනවා. මේ වෙන ක්‍රමවේද. ඉතින් මුලාවක නෙමෙයි දින්නේ. ඔබට මේ මුලාවෙන් නිදහස් වෙන්න ඕනේ නැද්ද? ඔබ හිතන්න. මේ මන විසින් හදන මේ මුලාවෙන් ඔබ නිදහස් වුණේ නැත්තා. තම ආත්ම ගාන දුකින් දිනනවා නේද? තව එක දවසක්වත් මේක කරන්න ඕනේද? නිකන් හිතලා බලන්න. මේ මන අඳුන ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ මන අඳුන ගන්න. මේ මන අඳුන ගන්නකොට පින්වතුනි අඳුන ගත්ත කියන්නේ දෘෂ්ටිය පහ වෙනවා. ඔය හැම තැනකම දෘෂ්ටියක් තියෙනවා. ඔය දෘෂ්ටිය පහ කරන්න ඕනේ හැම තිස්සෙම. ඔය දෘෂ්ටිගත ස්වභාවයෙන් පහ වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක පහ කර ගැනීම තමයි පළවෙනි තැන. ඒකයි සම්මාදිට්ඨිය කියන එක අන්තිමට පරිපූර්ණ වෙන්නේ. මුලින්ම ලෝකේ අසාරයි කියන දෘෂ්ටියට ආවා. සම්මාදිට්ඨියට පත් වුණා. හැබැයි සම්මාදිට්ඨිය පරිපූර්ණ කරේ නැහැ. පරිපූර්ණේ වෙන ගමන් තමයි මේ යන්නේ. දැන් මේ කාමයේ ඉබද දෘෂ්ටිගත වෙලා ඉන්නවා අපි. ඒ දෘෂ්ටියෙන් මිදෙනවා. මිදෙනවා කියන්නේ ඇත්ත දැක්කා. එන ඇත්ත දැක්කා නම් දැන් ඊළඟට මොකද කරන්න තියෙන්නේ? මෙනෙහි කළ බලනකොට යථාර්ථවත්ව මේක තේරෙනවා. දැන් මේ බණ ඔබට කියන්න ඕනේ ගමක් නැහැ. කාටවත් එහෙම දැනගන්න ඕනේ නැහැ කිසි දෙයක්. ඔබ අවබෝධ වෙන්න අරින්න නිතර නිතර අහන්න. ඒකයි මම කියන්නේ පිංගුදිනි චාට් ඇඳලා මේක අවබෝධ කරන්න බැහැ. චාට් ඇඳලා මේක අවබෝධ කරන්න පුළුවන් නම් මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ නොදීන්නේ නැහැ ඔබට. එහෙනම් උන්වහන්සේ මේ සර්වඥතා ඥානයේ දිවිච්ච උත්තමය. අකුරු ටිකක් දෙන්න බැරි කමක් නැද්ද? උන්වහන්සේ අකුරු නොදැනී හිටියද? එහෙනම් උන්වහන්සේ කියනවනේ ගණිල්ල පොත්. දැන් මම මේ කියනේම ලියා ගණිල්ල. ඊට පස්සේ මේවා පාඩම් කර ගණිල්ල. බුදුහාඳුරුව කාට හරි කිව්වත් ධර්මයේ කඩපාඩම් කර ගනින් කියලා. නිවන් දකින්න. එහෙම එකක් නැහැ. අවබෝධයට ගන්න. ධර්මදරයෝ කටපාඩම් කරයි. ඔබ නිවන් දකින්න. ධර්මදරයෝ ඔහොම මැරලා ආයි යන්න තියෙන තැන් වල. දිව්‍ය ලෝකෙට ගියත් දුකනේ. ආයි මොනවද ඉතින්? බ්‍රහ්ම ලෝකෙට ගියත් දුක. ආයි එහෙ අහන්න දෙයක් නැහැ. හිතන්න එපා පිංගුදුනි හොඳට කන්න ටිකක් හම්බුනා කියලා දුකෙන් නිදහස් වුණා කියලා. සුදු නෝන කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබගේ අම්මට මම දරුවට හොඳට කන්න බොන්න දෙනවා කන්නේ නැත්තේ මම හොඳට කන්න බොන්න දෙනවා කියලා ගිහිලා බෙල්ලට දන් වැලක් දාලා බඳලා තියෙනවා බල්ලෙක් වගේ බල්ලු කන්න ඕනේ හිර ඔබට දෙන්න දැන් කැමතිද දිව්‍ය ලෝකෙන් භෝජන ගෙනත් දුන්න බල්ලු කහ බල්ලු මෙහෙමයි කැමතිද එහෙනම් කොහෙද දැන් සුවේ හොයන්නේ දිව්‍ය ලෝකෙ හොඳට කන්න තියෙනවා හොඳට බොන්න තියෙනවා ඒ ඔක්කොම හරි අසුරේ කාව කැපුවා බෙල්ල නොපෙනෙන දිව්‍ය ලෝකයක් ගැන හිත හිත පිස්සු කරන්නේ අය මිනිස්සු මේ. දෙයිය කොහොමද බුදුහාමුදුරන්ට ලොකු උනේ? දෙයිය කොහොමද රහතන් වහන්සේට ලොකු උනේ? රාගයෙන් පිරিলা, ద్వේෂයෙන් පිරিলা, මෝහයෙන් පිරিলা. මෝහයෙන් පිරিলা කාම වස්තුන්ගේ ඇලි ඇලි ඉන්නවා. ඔබ ඇමරිකාවට ගිහලා මොනව හරි බලලා එනවා වගේ දෙවිවරුත් ඇති ඔතන ඉඳලා ගිහලා තව කොහෙට හරි ගිහලා මොකක් හරි බලලා එන. ඉතින් ඉදියෙන් අතන්ට යනවා. ඉහළදී ඒක බලනවා. බලලා එනවා. දැන් හිතා ගන්න බැලුවා කියලා. ඕක තමයි ස්වභාවය. ඉතින් ඔතනට යන්නේ මොකටද? එනට හොඳ නැයි මනුස්සත්වයක් ලබන එක. ඇයි ඒ? මේකෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වදෙන මේ සම්බුද්ධ ශාසනයේ මහා කාලයක් තියෙන්නේ. මේක දැන් මේ ඔබට S2 මේ බේත් ගල්වන වෙද මහත්තයාගේ වෙද වට්ටෝරුව විතරයි තියෙන්නේ, වෙද මහත්තයාත් නැහැ. වෙද වට්ටෝරුව කියෝලා ඒක අවබෝධයට ගත්ත යම් පිරිසක් ඉන්නවා. වෙද මහත්තයා කියලා කියන්න බෑ ඒ අයට. අන්ධ වෙලා ඉඳලා එයාත් S2 බේත් ගල්ව ගත්ත හොඳ වෙච්ච ලෙඩ්ඩු ඉන්නවා. බෙහෙත් වට්ටෝරුව තියෙනවා. හැබැයි මේ වට්ටෝරුව කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඒක බෙහෙත් ගල්වනකොට ගල්වන්නේ කොහොමද කියලා දැනගන්න අය නැත්තම්. මොකද වෙද මහත්තයා නැහැ දැන්. සනීප වෙච්ච අය දන්නවා කොහොමද බෙහෙත් ගාගත්තේ කියලා. ඒක නිසා වට්ටෝරුවට අනුව බෙහෙත් හදලා ගන්න පුළුවන් ඒ අයට. හැබැයි වට්ටෝරුව විතරක් තියෙයි අර ඔක්කොම නැති වෙයි කවදා හරි. දැන් මොකද කරන්නේ? කවදාක්වත් හිතන්න එපා පින්වතුනි මැරිලා ඇවිල්ලා ආයි මේක කරන්න පුළුවන් වෙයි කියලා. මුලාවෙන් මලොත් මුලාවෙන් මේ යන්නයි තියෙන්නේ. අනාදිමත් සංසාරක තායි අහුවෙන්නේ නැහැ සම්බුද්ධ ශාසනය. මේකට මෙච්චර පින්වතුනි මේ මං කියන්නේ මුලාව ගැන. මේ මුලාව තේරුම් ගන්න. මේ මුලාව තේරුණා නම් පින්වදෙනි මේ මොන අසාධාරණකමද ලෝකෙට? මේ මුලාව තේරුණා නම් මම මොන කොහොමද පින්වදෙනි මේ මුලාවෙන් ඉඳගෙන මේ කටයුතු කරන්නේ? මේ මන විසින් ඔබ රෝන් දෙක ගන්න හැටි හොඳට බලන්න. විඩාවට පත් කරන හැටි හොඳට බලන්න. බලබල මේකට පිළියම් කරගන්න. එහෙම වුණේ නැත්තම් මේ අවස්ථාව මග ඇරුණොත් ආයෙ ඔබට අවස්ථාවක් එන්නේ නැහැ. අමතක කරන්න එපා පිංගුදිනි බුද්ධ ශූන්‍ය කල්ප වැඩි. බුද්ධ ශූන්‍ය කල්ප තමයි වැඩි. මේ කල්ප 91කටම බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ 7 9යි. ඒකෙන් 4 9ක්ම පහළ වුණේ මේ මහා භද්‍ර කල්පේ. එහෙනම් ඉතුරු කල්ප 90ටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන 3 9යි. කල්ප 90කටම. දැන් මොන විනාශයක්ද මේ කරගන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ නැතුව මගේ හිතේ ධර්මයේ පහළ වෙනව නම් කමක් නැහැ. ඇයි මං වගේ තව පිරිස් බිහි වෙලා ඔක කියයි, ඔබ වගේ පිරිස් බිහි වෙලා කියයි. අපිට මේක කියන්නත් වෙදතුමා ලෝකෙට එන්න ඕනේ. ඇයිලා වට්ටෝරු වශයෙන් දෙන්න ඕනේ මේවා. නැතුව කියා පිට වෙලා ඉඳලා මේ බෙහෙත් ගාගෙන යන ගමන් යන්තම් පේන්න අරන් තියෙන්නේ. ලේසි නෑ. අනිත් එක පිංගුදිනි බණ කියලා කියන්නේ මෙන්න මේවට. ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් අරගෙන ඒවම් මේසුතං ඒකං සමයං භගවා මේ කියන්නේ මේ වාග්යතුන් වහන්සේ මෙන්න මෙහි හිටියා. ඕක නෙමේ බණ කියලා කියන්නේ. බණ කියලා කියන්නේ පිංගුදිනි යම් කිසි කෙනෙක් අවබෝධයට ගත්ත කාරණාවක් ඒක අනිත් අයට විග්‍රහ කරලා දෙන එක. නැතුව ත්‍රිපිටකයේ තියෙනවා කටපාඩමින් හරි ත්‍රිපිටකයේ තියෙනවා පොත බලාගෙන හරි කියන එකට නෙමෙයි බණ කියලා කියන්නේ. එහෙනම් දැන් බණ කියන්නේ ලේසිම ක්‍රමය මොකද්ද? ඕනෙහිකුට බණ කියන්න පුළුවන්. කොහොමද කරන්න තියෙන්නේ? ත්‍රිපිටකය ගත්තා, පෙරල ගත්තා. මෙහෙම මෙහෙම කියාගෙන ගියා. මොකද සිංහල තේරුම තියෙනවා පැත්තක කියාගෙන ගිහලා ඔක රෙකෝඩ් කරලා දැම්මා. ඉතින් හරි. දැන් ඔක අහලා නිවන් දකීද? එහෙනම් ත්‍රිපිටකේ ටයිප් කරපු එකත් නිවන් දකින්න එපා නේද? එහෙම වෙන්නේ නැහැ පින්වතනේ. දැන් මේ ඇඟේ තියෙන දැන් ওই මිනිස්සු හිතන් ඉන්නවා කාමයේ දුරු වෙන්න නම් මොකක් කරන්න ඕනේ කියලා. මේ ඇඟේ තියෙන කුණු දහ ජරා කොටස් ටික බලන්න ඕනේ කියලා. කාමයේ දුරු වෙන්න. ඒ කාමයේ නෙමෙයි ඒ දුරු වෙන්නේ. මොකද්ද? සෙක්ස් දුරු වෙන්න. තමයි ඒක කරන්න ඕන නම් කරන්න ඕනේ. කාමයේ දුරු වෙන්න කියන්නේ එපා. දැන් අපිට ප්‍රශ්නයක් ඇහලා තිබ්බා කාමයේ දුරුකිරීම උදෙසා නවසීවතික දේශනාවක් කරන්න කියලා. නවසීවතික දේශනාවෙන් ඕනම් පුළුවන් මක් කරගන්නද? සෙක්ස් දුරු කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඕනේ නම් කෙනෙකුට. කියන්නේ ලිංගික හැඟීම් පහළ වෙන එක ගෑණියෙක් දැක්කහම පිරිමියෙක් දැක්කහම ඒක දුරු කරගන්න ඇයි? හපෝ මේ කුණු ගූ ගඩන් නෙමෙයි ඊජා මන්නම් එපා. එහෙම ඕක නිවනද දැන්? ඈ ගෑණියෙක් බස් එකේ ගෑනකොට කියලා අයින් වෙනවා. දැන් නිවන් දැකලාද? ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ, මුලා වෙන්නත් බෑ. නිවන කියන්නේ ඒක. ඒ මුලා වීමක් නෙවෙයි තියෙන්නේ. පින්වදින අනිත් එක මේ ශරීරයක් කපනවා කොටනවා දිහා බැලලා නිවන් දකින්න පුළුවන් නම් අද මේ ලෝකෙ ඉන්න දොස්තරල ඔක්කොම නිවන් දැකලානේ. එහෙනම් දොස්තරල කතාද බඳින්නේ නැහනේ අයියේ. ඈ ඇයිද දොස්තර වෙන්න කීයක් කපනවද? එන කතාද බඳින්නේ නැනකොට මේ දහදා මේක බඳින්නාම මේ මන දිව්‍යාංගනාවක් හොයලා දෙන්න කියයි. නමුත් එහෙම කරනවද? දොස්තරල කතාද බඳින්න ළමයි හදාගෙන ඉන්නේ. එහෙනම් පිංගුදින ඇඟක් කපනවා දැකගෙන නිවන් දකින්න බෑ කාටවත්. එහෙනම් ඒකේ නැති වෙන්නේ කාමයේ නෙමෙයි. ලිංගික හැඟීමක් එන අර මේ ලොකු කාන්ත ආකර්ෂණයක් ශාරීරික ආකර්ෂණයක් තියෙන නම් අන්න ඒක ඔන්න පොඩ්ඩක් නැති කරගත්ත හැකි. කාමයේ නැති කරගන්න නම් මේ අවබෝධයට එන්න ඕනේ. කාමය කියන්නේ මේ කාම රාගය කියන්නේ මොකද්ද කියලා අඳුන ගන්න ඕනේ. මේ සංකල්පීය රාගය ගොඩනැගෙන හැටි දකින්න ඕනේ. මේ මුලාවටපත් වෙලා සංකල්පීය රාගය ගොඩනැගුණාට පස්සේ තමන් කරන කියන ක්‍රියාවලියෙන්වත් තමන්ට පේන්නේ ඒ තරමට නැగిලෙනවා මේක. එහෙනම් ඒ නැගෙන්න කලින් මගින් කපන්න ඕනේ අඩුම තරමේ. සිහියෙන් ඉඳගෙන. දවසක පිංගුදිනි යකඩ කෑල්ලක් දැක්කහම ඒක යකඩ කෑල්ලක් විදිහට දකින්න පුළුවන් මට්ටමට ඔබ එනවනම්. සතෙක්ව දැක්කහම සතෙක් විදිහට දකින්න පුළුවන්කම එනවනම්. ඔබ යම් ප්‍රමාණයකට හරි මුලා වෙන්න ඉඳහස්. මම ඔබට කිව්වේ එළවෙනක් හෙළුවෙන් පාරේ යනවා. ගෑණියේ බාගට ඇඳගෙන පාරේ යනවා. ඔය දෙක දකින පිරිමියාට අර අමු හෙළුවෙන් ඉන්න එළදෙනයක් කරට ලිංගික හැඟීම් ඇති වෙන්නේ නැහැ. කවදැක්කම හැඟීම් ඇති වෙන්නේ. අර බාගට වහගෙන යන ගෑණි දැක්කම ලිංගික හැඟීම් ඇති වෙනවා. එහෙනම් මුලාවක් නෙමෙයිද? හරිනම් අර මුලින්ම හොඳම එක ඇති වෙන්නේ කොහෙටද? එළදෙන දැක්කමනේ. ඇයි එළදෙන ඉන්නේ හෙළුවෙන්නේ? ඇයි එහෙනම් වෙනස්කමක් තියෙන්නේ? ඇයි අර සත්තු දෙන්නගේ වෙනස්කමක් තියෙන්නේ? මුලාවෙන් ඉන්න හින්දා. මුලාවෙන් ඉන්න හින්දා දෙකම එක විදිහට දකින්න බෑ. සංකල්පීය රාග ගොඩනගන අතන තියාගෙන. ඒකයි වෙනස. සංකල්පීය රාග ගොඩනගන්න පිංගුතුනි මුලාවට වැටෙනවා විතරයි. ඔබට දකින්න පුළුවන් නම් අර එළදෙන කියන්නේ සත්වෙක්. ගැහනු සත්වෙක්. කාන්තාව කියන්නේත් ගැහණු සත්වෙක්. එච්චරයි. ඔන්නෝදෙනි ඔක නතර වෙනවා නම් ඔය මුලාවේ නෙමෙයි ඉන්නේ. ඔතනින් නතර වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. නතර වෙන්නේ නැති හේතුව තමයි මුලාව. ඉතින් 10ටපත් වෙලා ඉන්නව හැමදාම. කසාදයක් බැඳලා ගේනවා. නේදර ඒක මදි මොකද ඒක නෙමෙයිනේ දැක්කේ පාරේ යනකොට දැන් තරුණ කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ල පාරේ යන කාන්තාව දකින්න කාන්තාව දකින්නේ කොහොමද පාරේ යන කාන්තාව කියන්නේ බොහොම ලස්සනට ඇඳගෙන මේ මූණ මේකප් කරගෙන ඒ ලස්සනට දේවල් ඒ අවශ්‍ය ඇඳුම් හරිතැන් වලට හරි විදිහට ඇඳගෙන එහෙම තමයි පාරේ යන්නේ එහෙම දැක්කහම හිතනවා මොකද්ද ඈ කාන්තාව කියලා කියන්නේ මොකද්ද මේ සුරංගනාවිය වගේ පිරිස ඉක්මනට එකෙක් ගේන්න ඕනේ ගෙදර කියලා හිතා ගන්න. ඔක්කොම මන විසින් අරන් යන සංකල්ප තමයි. පිරිමියන්වත් ওই පැත්තට හිතා ගන්න. කසාද බඳලා එනකොට මොකද වෙන්නේ? කසාද බඳලා පහවදා හැරෙනකොට කුණු කෙල පෙරාගෙන ඉති ආදිවාසීන් දේවල් වෙලා දකින්නකොට මොකද අර හිර කරන් හිටපු ඇඳුම් ආයතනුත් නැහැ. ඔක්කොම එල්ල හැල්ල කඩ වැඩ පිළිලක් තියෙනවා. ඉතින් ඒවා දකින්නකොට මොකද වෙන්නේ? අර පුද්ගලයාට හිතෙනවා මගේ මේ ගෙන ආපු කාන්තාවට මේව නැහැ. මේවා තියෙන්නේ කාගාවද? එහා ගෙදර එක්කෙනාගේ. මොකද එහා ගෙදර එක්කෙනා යනකොට හැමදාම එයා දකින්නේ කොහොමද? අර විදිහට. අන්න බලන්න මේ මායාවෙන් මුලා කරන හැටි. ඒකයි කිව්වේ සංඛාර කියලා. සංඛාර වඩන්නේ කොහොමද? මේක නෙමෙයි. මේක මට වැරදිලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ගෙනාවනේ දැන් ඉතින් කරගෙන යන්න වෙනවා. නමුත් ඉතින් මට ඕනේ දේ ගන්න නම් අල්ලපු ගෙදරට යන්න වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙදර ගෑණිකෙන් සෑහීමකටපත් වෙන්නේ නැති මේ මෝඩයා. මෝඩයා කිව්වේ ඇයි බින්දුදෙනි? මුලාවටපත් වෙලා ඉන්නේ. මෝහයට අඩයක් වෙලා ඉන්න එක මෝහයට අඩයක් වෙලා ඉන්න එක තමයි මෝඩයා කියන්නේ. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? මේක දැන් හිතනවා එහා ගෙදර එක මොකද ඒ ගෑණි එළියට බහලා යනවා තමයි දකින්නේ. ගේ ඇතුළේ ඉන්නවා දකින්නේ නැහැ. ඉතින් මේක හොය හොයා යනවා. යථාර්ථය දකින්නේ නැතුව. යථාර්ථය දැකගත්තා නම් කාන්තාවක් කියලා කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ සත්වෙක් මේ ලෝකේ ඉන්න. ඒ සත්වය බිහි වෙලා තියෙන්නේ තව එකෙක් කාම ආසාවද දෙන්න නෙමෙයි. ඒ සත්වය බිහි වෙලා ඉන්නේ ඒ සත්වය ජීවත් වෙනවා. ඒ සත්වය අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන යමක් ගොඩනගනවා. ගොඩනගලා මැරිලා අපාගත වෙනවා. අන්න එහෙම එකෙක් මේ ඉන්නේ. ඉතින් මුගේ මොන සාරයක් හොයන්නද? නැතුව පින්වදින ඕක කපනවා දැකලා ඔය අයියෝ දහස් ජරාවනේ ඊයනේ මොනවද මේ? ඔතනට හරියන්නේ නැහැ. සාත්‍රුන් වහන්සේ 900 කිය දුන්නේ. මේ කයත් සිත පරම්පරාවත් වෙන් කරලා දකින්න. කායානුපස්සනාව. කයත් සිත පරම්පරාවත් වෙන් කරලා දකින්න. කය කියන්නේ මම නොවන බව පෙන්වන්න තමයි 900 කිය දුන්නේ. ඊට පස්සේ තමයි පිඟුදින අලුත් ක්‍රමවේද ආවේ මිනි කුණු වෙනවා දිහා බලාගෙන භාවනා කරන්න. අලුත් නමකුත් එක්ක ඒකට කිව්වා මොකද්ද? පිළිකුල් භාවනාව කියලා. සාතුරුන් වහන්සේ කිව්වේ මොකද්ද? අසුභය දකින්න කියලා. අසුභය දකින්න කියලා අර මම කිව්වේ රූප බලන්න ඕනේ නිසා. ලස්සන කෙල්ලෙක් දැකලා ඒ කෙල්ල ඕනේ නිසා මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා අහනවා මට කෙල්ලව කසාද බඳින්න පුළුවන්ද? ඥාතියෝ කියනවා කෙල්ලව බඳින්න පුළුවන් අන්තභාග හැදිච්ච නැන්දම්ම ඉන්නවා. අන්තභාග හැදිච්ච නැන්දම්මව දෑවැද්දට හම්බ වෙනවා කෙල්ලව බැන්දොත්. උඹට ඕනේද? ඉතින් කරන්න දෙයක් නැහැ කෙල්ලට ආස නිසා බඳිනවා. දැන් මොකද කරන්නේ? කෙල්ලට ආස නිසා පිංගුදෙනි මුළු ජීවිත කාලෙම අර අන්තභාග හිච්ච නැන්දම්මව මක් කරනවද? චූ කරන් අරගෙන යනවා, කක කරන් අරන් යනවා, හොදනවා, නාවනවා, පිහදානවා ගෙනත් තියෙනවා. ওই ටික කර කර ඉන්නවා මොකද හේතුව? හ්ම්? කෙල්ල යනෝනේ නැත්තා. ඒකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න නම් අස කන නාසය දිව ශරීරය මන කියන ওই ටික තියෙන්න ඕනේ. ඔය ටික තියෙන්න නම් ඒක තමයි කෙල්ල කියලා කිව්වේ. ඔය ටික තියෙන්න නම් මේ නැන්දම්ම ඉන්න ඕනේ. මේ නැන්දම්ම නැති වුණොත් කෙල්ල යනවා. එහෙනම් මේ නැන්දම්මව තියාගෙන ඉන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? උදේට අරගෙන ගිහිල්ලා වැසිකිළියෙන් වාඩි කරවනවා. වාඩි කරවල මොනවද කරන්නේ? වෛශ්‍රාවිය ධම්මේ තියෙනවා නම් ඒව ඔක්කොම එළියට දානවා. එළියට දාලා ඒව ඔක්කොම පිහදානවා. පිහදාන්නේ කවුද? හිත. වෙන කවුරුත් නෙමෙයි. පිහදාන්න බෑ නිකන් ඔබ මේ අත දැන් මෙහෙම දින ඔබ නිදාගෙන ඉන්නවා අත මෙහෙම කියලා පිහදායිද මේවා? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔබ සංකාර වඩවඩ මොකද කරන්න ඕනේ? මේක පිහදාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? වතුර ගගහ පිහදාලා ඊට පස්සේ ටිෂු එකකුත් අරගෙන තවත් හොඳට පිහදාලා ඉවර වෙලා අරගෙන එනවා එළියට. එළියට අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අරගෙන මේ කුස්සිය ගාවට අරගෙන යනවා. ගිහිල්ලා කෑම ටිකක් හදනවා. නේද? සංකාර මේ හැම එකකටම සංකාර ප්‍රකෝටි ගණන් වඩනවා. ප්‍රකෝටි ගණන් වඩලා මොකද කරන්නේ? කෑම ටිකක් හදනවා. හදලා මේකට දානවා. ඇයි මේක මේ නැන්දම මැරෙනවන් නැත්තා? නැන්දම්මට කන්න දෙන්න ඕනේ. මේක තනි කර මන්දබග හෙච්ච නැන්දම්ම වගේ. හොඳ කුණක් කන්නේ. ගත්තා වගේ නෙමෙයි. කෙල්ල ලස්සනින්ද මුලාවටපත් වෙලා ගත්තා. දැන් ඉතින් කෙල්ලවත් අරගන්න විදිහක් නැහැ මොකද හේතුව? තවත් මුලාවෙන් ඉන්නේ. ඉතින් කරනවා. කන්න ටිකක් දුන්නා. කන්න ටිකක් දීලා මොකද කළේ? දැන් හරියම වෙහෙසයිනේ. දැන් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා දානවා ඇඳට. ආ දැන් පොඩ්ඩක් නිදාගනි. ඊට පස්සේ ඇහැරෙනවා. ඇහැරිලා ආ දැන් මේකට හිත කන්න දෙන්න ඕනේ නේද? දැන් අරගෙන යනවා කොහෙන්දද? ගිහින් ෂොපින් කරවලා ඇඳුම් ටිකුත් අඳින්න එපා මේකට. නේ? ඊළඟ ෂොපින් කරලා ඉවරලා ඇඳුම් ටිකුත් අරන් එනවා. අරන් ඇවිල්ලා පැත්තක ඉඳෝගෙන දැන් ඉතින් කල්පනා කරනවා මම දැන් හෙට මේකට කන්න දෙන්නේ කොහොමද? ඈ? ඕක තමයි කරන්නේ. ඒ අතරතුර මොකද කරන්නේ ඉතින්? අර කෙල්ලගෙනුත් ආස්වාදයක් විඳිනවා. කොහොමද? රූපයක් බල්ලා, ශබ්දයක් අහලා කෙල්ලගෙනුත් ආස්වාදයක් විඳිනවා. හැබැයි කෙල්ලගෙන් චූටි ආස්වාදයක් විඳිනකොට නැන්දම්මගෙන් මහා ආදීනමක් විඳින්නේ නැද්ද? නැන්දම්ම ලෙඩ වෙලා මොකද කරන්නේ? 999ද මොකද්ද? මොකක්ද එක ගහනවා. මෙහි තියෙන්නේ මොකක් හරි එක. ඒක ගහනවා. ගහලා මොකද කරන්නේ? ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්නවා. ගෙන්නගෙන නැන්දම්මව පටව ගන්නවා අරගෙන යනවා. කවුද නැන්දම්ම? මේ ශරීරය. ගැත්ත ශරීරය. ඊට පස්සේ ඔස්තරල වට වෙලා නැන්දම්මට කරන්න ඕන සාත්සු අප්පායන් කරනවා. ඒ ඔක්කොම කරලා ඉවරයි. ඒක නදාන සල්ලි ගෙවනවා නම් ගෙවලා ආයි නැන්දම්ම වරන් ගෙදර එනවා. ඉතින් ඔය හැම වෙලාවකම හොඳක් තියෙන්නේ මොකද්ද? කෙල්ල ළඟ. නේද? නැන්දම්මට සාත්සු අප්පායන් කරන හැම මොහොතකම කෙල්ල ළඟ. ඒක නිසා කොච්චර සාත්සු අප්පායන් කළත් සාත්සු අප්පායන් කරනවා කියලා දැනෙන්නේ නැහැ. ඇයි? කෙල්ල ආස්වාදේ දෙනවනේ. කෙල්ලගේ ආස්වාදේ තියෙනකන් නැන්දම්ම සලක ඉන්නවා. අන්තිම මොකද වෙන්නේ? අන්තිම නැන්දම්ම මැරෙන්න ළඟයි. නැන්දම්ම මැරුණොත් කෙල්ල යනවා. අන්තිම නැන්දම්ම මලා කෙල්ල ගියා. දැන් මහා දැන් දරා ගන්න බැරුව මොකද කරන්නේ? තග්ගාල ගිහිල්ලා ඊළඟ කෙල්ල ඒ තරගේ ඉන්න කෙල්ල හිත මැදිච්ච කෙල්ලෙක් ඉන්නවා. ඒකිට අහු ඒකිට ගත්තා. ඒකත් එක්ක අර නැන්දම්ම වාය ගන්නවා. තියෝග තමයි තියෙන්නේ. සමහර නැන්දම්මල ඉන්නවා සැහැල්ලුයි. සමහර නැන්දම්මල ඉන්නවා මහා පතන්දරයි. මිනිස් නැන්දම්මල පතන්දරයි, දේව නැන්දම්මල කොහොම තැහැල්ලුයි. සැහැල්ලුයි කියලා ඉතින් අයින් වෙලා ඉන්න බෑ. ඒකත් අරගෙන ඒකත් රමණේ කර කර ඉන්න ඕනේ. ඔකම තමයි විදිහ. කෙල්ලෝ නම් එකයි. ගන්න කෙල්ලෝ නම් එකයි. ඉතින් ඔය ක්‍රමවේදයේ පිංගුදින හොඳට තේරුම් ගන්න. ඉතින් මේ මහ මුලාවක ඉඳගෙන මේක රමණේ කරනවට වඩා හොඳ නැද්ද පිංගුදින? වේගෙන් මේක කරන්න ඉවර කරන්න පුළුවන් තැනකට යන්නේ. ආන් ඒ තැන තමයි මේ හදන්නේ. ඔබට ඒ තැන් වලට පත් වෙන්න. ඒ කාන්තේම මම ඔබට කිව්වා අපි කරන්න පුළුවන් හැමදේම කරනවා පිංගුදින ඔබගේ නිවන උදෙසා. හැබැයි ඔබ පරක් වුණොත් ඔබගේ පණ රැක ගන්න නම් අපිට බෑ. අවුරුදු 20 දී අතුල් වෙන්න පුළුවන් නම් ඒකට අතුල් වෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. අවුරුදු 10 දී අතුල් වෙන්න පුළුවන් නම් අතුල් වෙන්න. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒකට අදාළ හැම දෙම ඔබට කළ දෙයි. ඔබට තියෙන්නේ ඒ ආගේ ඇසුර ඉඳගෙන මේ කටයුත්ත කරගන්න එක. ඔබට හිතන්නකො කෙනෙක් හිතනවා මෙහෙම. තව අවුරුදු 5කින් අපියා. නැත්නම් මම තව අවුරුදු 5කින් මහාන වෙනවා. නිකන් හිතන්න මේ මම මේ ඔබට උදාහරණයක් කියන්නේ. තව අවුරුදු 5කින් මහාන වෙනවා කියලා එක්කෙනෙක් හිතනවා. ඒ කෙනා අවුරුදු 5කින් මහාන වෙනවා කියලා හිතනකොට දැන් ඒ කෙනාට පින්වතුනි අවුරුදු 5න් පස්සේ අනාගතයක් තියෙනවද? නැහනේ. ගිහි ජීවිතය තුල අනාගතයක් නැහැ. මම මේ කියන්නේ අවුරුදු 5ක් යනකම් පල්ලෙහාට බස්ස ගත්තා නම් තමන්ගේ මේ නිදහස ඉතුරු ටිකත් පල්ලෙහාට බහින්න තමයි මම මේක කියන්නේ. මුලාවටපත් වෙන්න නෙමෙයි. බල කරනවා නෙමෙයි. මේ හිතන බලන්න. මේකයි. ලොකු වගකීමක් තියනවා නම් කරන්න දෙයක් නැහැ. කල්පනාවෙන් වැඩ කළොත් ඒ වගකීම් වලින් නිදහස් වෙන එකත් මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. හොඳට ඔළුවට ගන්න ඒපත්. විශේෂයෙන්ම දෙමාපියو සම්බන්ධ ප්‍රශ්න වලදී බොහොම පරිස්සම් වෙන්න. සුපබුද්ධ රජු කෙනෙක් කරන්න එපා තමන්ගේ තාත්තාව. තාත්තා කෙනෙක් ඉන්නකොට පිංගුතුනි හැමතිස්සෙම මේ තාත්තා අම්මා ඔය දෙන්න මහා මුලාවකින් බැඳිච්ච දෙන්නේ. ඒක තමයි ගම වේදේ. හේතුව ආදරේ. ඒවට බයින්න දොස් කියන්න බෑ. මොකද ඒ ආදරේ නැතුව මුලාවක් නැතුව හිටියනම් එහෙම අද ඔබ මේ ලෝකේ නැහැ. එහෙනම් ඔබට ඔය කන්න හොන්න දීලා ඔය ඔක්කොම ඔය සාතු සප්පායම් කරලා අද ඔබ මේ ලෝකේ ඉන්නේ අම්මා තාත්තාගේ තිබිච්ච මුලාවෙ හින්දා. අද ඔබට දරුවෝ හදන්න ඕනේ නැත්තම්, ඒ කියන්නේ ඔබේ මුලාවේ නෙමෙයි ඉන්නේ. එහෙනම් ඔබ දිනු. දැන් මොකද වෙන්නේ? දැන් දරුවෝ දැන් එහෙම තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්. මම මේ සුප්‍රබුද්ධ රජුගේ කතාවයි ඔබට කියන්නේ හැමතිස්සෙම. යශෝදරා දේවීන් වහන්සේ මේ ලෝකෙට ආවේ නිවන් දකින්න. ආයි වෙන එකම හේතුවක්වත් තිබුණ නැහැ උන්වහන්සේ මේ ලෝකෙට එන්න. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ පින්වතුනි නිවන් දකින්න. මහා ශ්‍රේෂ්ඨ චරිතයක්. අද මේ ලෝකෙ එහෙම චරිත නැහැ. මහා ශ්‍රේෂ්ඨ චරිතයක්. සාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට ආවේ නිවන් දකින්න. සාස්ත්‍රුන් වහන්සේ ගමන නවත්තන්න උපරිම උත්සාහ කළා සුද්ධෝදන රජුරු. පුළුවන් වුණාද? බෑ. සුද්ධෝදන රජුරුව අනන්ත ලෙස කම්පා වෙන්නේ නැති. ඇයි ඒ? සක්විති රජ කෙනෙක් වෙන්න හිතුව මගේ දරුවා. එක පැත්තකින් බැලුවම වරද්දක් නෙමෙයි ඒක. ඇයි? මුලාවට පත් වෙච්ච කෙනෙක්. ඒ මුලාව තුලින් සැනසුම හොයනවා. ඒක නිසා ඒක මුලාවට පත් වෙච්ච පැත්තෙන් වැරද්දක් නෙමෙයි. නමුත් මුලාවට පත් වෙලා අපරාධේ. එහෙනම් ඒ වෙලාවේ සුද්ධෝදන රජුරුව අඬන්නේ නැති වැළපෙන්නේ නැති. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ නැවත වාරයක් කිඹුල්වත් නුවරට වැඩියාම රාහුල කුමාරයව මහාන කරද්දී පුතා නොවෙන්න කඩුවෙන් කපලදායි ගිහිල්ලා. හොඳ වෙලාවට පුතා වුණේ. නැත්තම් රජුරුවනේ ඉතින්. නේද? කෑලි වලට කපලදායි ගිහිල්ලා. ඇයි මුලාවෙනේ ඉන්නේ? මේක හොඳයි කියන මුලාවේ ඉන්නේ. රාහුල කුමාරයා මේ ලෝකෙට ආවේ මොකටද? නිවන් දකින්න. වෙන මොකටවත් ආව නෙමෙයි. හැබැයි සුද්ධෝදන රජුරුවන්ට මේක දැනුන්නේ නැහෙනේ. මහා ප්‍රජාපති ගෝතමීතර මේ මේ ඒ විසවට දැනුන්නේ නැහෙනේ. නන්ද කුමාරයාවත් මහාන කරපු වෙලාවේ කෑක් ගහන්නේ නැති බුදුහාඳුරන්ට නෙමෙයි මාලිගාව දෙවනත් කරන්නේ සුද්ධෝදන රජුරුව. මේ මොනවද මුන්නහන්සේ කරන්නේ? පුතා නොවෙන්න මම බලා ගන්නම්කො. එහෙමත් කියන්නේ නැති. නමුත් උන් එතුමා දැනගෙන හිටියේ නෑ නේද? නන්ද කුමාරයා මේ ලෝකෙට ආවේයි කියලා. ඒක නිසා නේද මේ මේ හිත නොහොඳ කරගත්තේ. හැබැයි උන්වහන්සේත් අන්තිමට මොකද උනේ? අරහත්ත්වයටපත් වුණානේ. එහෙනම් උන්වහන්සේ මේ ලෝකෙට අවිල්ලා තියෙන්නේ මොකටද කියලා උන්වහන්සේ දැනගත්තේ කොයි කාලෙද? ඈ අන්තිම මේ අන්තිම හුස්ම පොද හෙළන වෙලාවේ නේද දැනගත්තේ? ඒකයි පිංගුදින ආර්යයන් වහන්සේලා කවදාක්වත් තව කෙනෙක්ව කමාන කර ඉන්නේ නැහැ. තිරිස වැරදි කරනවා. ආර්යයන් වහන්සේලාට බැන වදිනවා මුලාවෙන් ඉන්න අවස්ථාවල. නමුත් ආර්යයන් වහන්සේලා කවදාක්වත් පිංගුදින කමාන කර ඉන්නේ නැහැ. මොකද ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් ඉන්න තිරිස. මේ අයව මේකෙන් නිදහස් කරගන්න ඕනේ. ඒතන නිරන්තරයෙන් ආශිර්වාද කරනවා කොහොම හරි මේ මේ මේ මේ ආපු ක්‍රමවේදෙ මතක් වේවා කියලා. පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් ඉන්නවනම් ඒ දේවල් මතක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ මතක් වුණා නම් පින්වතුනි එතනින් එහාට එයා ඒ කාර්යය කරනවා. මේක මතක් වෙන කාලයක් එනවා. ඉතින් කාගේ හරි අනුදැනුමින් හරි ඉක්මනට මතක් කරගත්ත. මොකද දැන් හව අවුරුදු 5කින් මහාන වෙනවා කියලා කවුරු හරි හිතනවනේ. දැන් මේ අවුරුදු 5 තිස්සේ මොනව කරන්නේද? ඈ ගොඩනගන්න. මොනව ගොඩනගන්න? දැන් ගොඩනගපුවොත් මොකද වෙන්නේ අවුරුදු 5කින් යන කෙනා? ඔය අවුරුදු 5 යන ඉතින් මලත් එහෙම මොකද වෙන්නේ? ඉවරයිනේ. ඉතින් මෙතෙන්දී අතාරින්න පුළුවන්කම දීච්ච එක මෙතෙන්ට යනකම් දික් කරගෙන මොනවද කරන්නේ? කියන්න බෑ මෙතෙන්දී මලොත් එහෙම මැද හරියේදී. ඔක්කොම ඉවරයි. මල පෙරේතයා තමයි. ඉතින් ආයි පාරමිතා පස්සට ගියා. පිරිලිවර නැත්නම් පාරමිතා පිංවිතුනි ඉතින් ඒව පස්සට යන්න පුළුවන්. පිරිලිවර නැතත් පටන් ගත්තා නම් පිංවිතුනි වැඩේ කරන්න ඒ අතරමඟදී පිරෙන්න පුළුවන්. සුද්ධෝදන අමතක කරන්න බෑ සුද්ධෝදන රජුරු. මරණයට පොඩ්ඩකට කලින් තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. කොහොමම හිටියා සුප්‍රබුද්ධ රජුරුවත්. සුප්‍රබුද්ධ රජුරුව දන්නේ නැහැ යශෝදරා දේවීන් වහන්සේ තමයි මේ ඉල්ලීම කළේ කියලා. දීපංගර බුදුහාඳුරන්ගේ පාදමූලයේදී නිල්මානෙල් මිටියක් තියලා වැඳලා මේ උත්තමයා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේදී උන්වහන්සේගේ බුද්ධ ප්‍රතිවෘතිකාව වෙන්න මම ප්‍රාර්ථනා කරනවා කිව්වහම ඒ ප්‍රාර්ථනාව ඉස්සිද්ධ වෙනවද කියලා බලලා දීපංගර බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් ඒ ප්‍රාර්ථනාව සම්බුද්ධ වෙනවා බුද්ධ ප්‍රතිවෘතිකාව වෙලා නිවන් දකින්න. එහෙනම් දැන් සුමේද තාපසයාද කිව්වේ ඔයත් ඉල්ලන්න මාත් ඉල්ලුවා මට හම්බුණා ඔයත් ඉල්ලන්න. එහෙම කිව්වද? නැහැ. එහෙනම් ඌමනාව තිබ්බේ කාටද? යශෝදරා දේවීන් වහන්සේට ඌමනාව තිබ්බේ එදා. එන උන්වහන්සේ ඒ වෙනුවෙන් පාරමිතා පුරාගෙන ආවේ. නමුත් අර අසරණ අහිංසකයා සුපබුද්ධ රජුරු ඔය මොකුත් දන්නේ නැහැ. දාරකස් ස්නේහය නිසා අඳ වෙලා. එයා හිතුවේ මොකද්ද? මගේ දුවව දාලා ගියා. ලෝකේ හිටපු ලස්සනම කෙල්ල මගේ දුව. ලක්ෂ සංඛ්‍යාත කුමාරවරු ඇවිල්ලා අතපැතුවා. බොරුවට ඇවිල්ලා දුනුීතල මාල පෙන්නලා මාව රැවට්ටුවා. අපේ සංහතියම රැවට්ටුවා. රවට්ටලා තාල යන්න ගියා. ඔන්න ඔය කේන්තියෙන් තමයි හිටියේ. යශෝදරා දේවීන් වහන්සේත් අඳා වැළපෙන්නේ නැති. මොකද උන්වහන්සේත් ඒක දැනන් හිටියේ නැති නිසා. පින්වතුනි ඒවා අද ඔබට වෙන තත්ත්ව වගේ නෙමෙයි. අද ඔබ දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. උන්වහන්සේව දැනන් හිටියේ නැහැ. මොකද බුද්ධ කියලා කෙනෙක් ලෝකෙට පහළලා හිටියේ නැහැ ඒවා කියන්න. අද ඔබ හොඳටම දන්නවා ඔබට තාත්තගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කොහොමද තාත්තව හැන්ඩල් කරන්නේ කියලා ඔබ දන්නවා. ඔබට අම්මගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කොහොමද අම්මව හැන්ඩල් කරන්නේ කියලා ඔබ දන්නවා. මම මේවා කියන්නේ පින්වදනේ වැඩි හරියක් මේ ධර්මයේ ශ්‍රවණය කරන තරුණ පිරිස් තමයි මේ අවස්ථාවලට යොමු වෙන්නේ කවදා හරි. ඒ පිරිස් වලට එන්නේ අම්මගෙන් තාත්තගෙන් ප්‍රශ්න තමයි ගොඩක් දුරට. අම්මා තාත්තව ගලවන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි පින්වදනේ තමන් ඉදිරිපත් වෙන්න. තමන් හොඳනම දන්නවනේ පින්වදනේ මේ ධර්ම මාර්ගයට තමන් ආවේ මේක කරගන්න කියලා. එහෙනම් මේක අවබෝධ වෙන්න වෙන්න ඔබට තේරෙනවා මේ මුලාවක තව මොනවටද මට අවුරුදු දෙක තුනක් කියන්නේ. තව අවුරුදු පහක් මම මොනව පොල් ගන්නද? මේ අවුරුදු පහේ මම ඕස්ට්‍රේලියාව යන්නද? ඇමරිකාව යන්නද? මම කොහේ යන්නද? ගිහිල්ලා මේ මනට මේ වේදනා සංඥා රන් දෙන්නද? ඔච්චර මෙහෙත මහන්සියලා ගිහිල්ලා. ඊට වඩා හොඳ නැද්ද නිදහස අහසක් වන් පැවිද්දට යන්නේ? තුන් සිවුරයි පාත්‍රේ විතරමයි නේ තියෙන්නේ. මොනව රකින්නද? මලමිනියට පැන් ගිහින බඳුනනේ පාත්‍රේ ඕක හොරු වරයි යන්නේ මොනවට ගන්නද අරන් ගිහලා එහෙනම් තුන් සිවුරට පාත්‍රේට සීමා වෙලා මේ ධර්මයේ හැසිරিলা මේ භව ගමන කෙලවර කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙද්දි මම මොනවටද තව මේකට තව කව කල් යනන්නේ ඔන්නෙ සිතුවිල්ල තුල Taman ජීවත් වෙනවා එදමන පින්වදිනේ ඔන්න තේරෙනවා මෙහෙම එක තාත්තෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අම්මෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න එතකොට මොකද කරන්නේ තමන් දන්නවා නම් තමන් මේ මාර්ගයට ආවේ තමන් මේ ලෝකෙට පහළ වුණේ නිවන් දකින්න කියලා අන්න ඒක ක්‍රමක්‍රමයෙන් අම්මලගේ හිත ඇතුළට දානවා අනුකම්පාවක් නැද්ද අම්මා ගැන මම පින්වදනි පුදුමාකාර ප්‍රයත්නයක් දරනවා මගේ දෙමාපියන්ව මහාන කරවන්න මොකද මගේ දෙමාපියෝ මට ගගහ පන්ති අරන් ගිහින්ද මට ගගහ අරන් යන්න බෑ මහාන කරන්න දෙමාපියෝනි ඒ නිසා පුළුවන් තරම් පිංගදිනි වචී සංකාර ගොඩනගනක වචන කතා කර කර පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ උත්මයව දෙන්නව මහාන කරවන්න ඇයි මේ මම මිදිලා තියෙන නිදහස එයාට ලබලා දෙන්න ඒ ඇයි නිදහස ලබලා දෙන්න අපරාධි මල් මැරුණොත් එහෙම අවුරුදු දෙකක් සීල රැකලා මැරුණට කමක් නැහැ අවුරුද්දක් සීල රැකලා මැරුණට කමක් නැහැ සතියක් සීල රැකලා මැරුණට කමක් නැහැ සීල් විතරයි මොකද ඒ වගේ ස්ථානවල පිඟුදෙන වෙන අරමුණු නැහෙනේ අරයා වාගේ හුතාට මෙහෙම කිව්වා ඈ අරයා වාගේ මුතාට මෙහෙම කිව්වා ආයේ දුවට මෙහෙම කිව්වා. එද කුණු හරප කියාගෙන දඟලන්න ඕනේ නැහනේ අම්මලා තාත්තලාට. කේන්ති ගිහිල්ලා අනිත් එකාට බයිනවා දින්න ඕනේ නැහනේ. එහෙනම් තමන්ගේ අම්මා තාත්තව හික්මවන්න. ඔබත් අවබෝධ කර කර අම්මා තාත්තව පුළුවන් තරම් හික්මවන්න. සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවා නම් පුළුවන් තරම් හික්මවන්න. මේ ධර්මයේ කියන්න. මේ ධර්මයේ තේරුම් කරවන්න. පින්වතුනි මෙතෙන්දී අත ඇරවන්න උත්සාහ කරන්න. එතන උඩ තැනදී අත අරියොත් එහෙම මල පෙරේතයන්ට පෙරේත තටු තියන්න තමයි වෙන්නේ. ඒකේ ආයි දෙකක් නැහැ. තමන්ගේ අම්මා තාත්තා මල පෙරේත වුණොත් එහෙම මොන අපරාධයක්ද? ඔබ මේ ධර්මය අහා ඉන්නද්දි. එහෙනම් පින්වතුනි ඔබ කියන්න මම මහන වෙනවා. මම මහන වෙනවා නම් පොල් ගන්නවද ඔබ? මට අවුරුදු 20යි මම මහන වෙනවා. මට අවුරුදු 30යි මම මහාන වෙනවා. ඔබට අවුරුදු 60ක්. ඔබ මොනවද කරන්නේ? යම් මාත් එක්ක. අන්න අම්මලා ගන්න විදිය. එක නෝන කෙනෙක් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. මහාන වෙන්න කැමති ස්වාමි පුරුෂයාගෙන් ප්‍රශ්න. එහෙම එනවා. දෙන්නටම එකද ධර්මය අවබෝධ වෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම අවබෝධ වෙනවා නම් පින්වතුනි මහා ශ්‍රේෂ්ඨත්වයක් ඒක. ඒක කියන්නේ එක බින්දු මාත්‍රයක් හරි දෙන්නම ධම්ම මාර්ගයට ඇවිල්ලා තියෙනවා නම් ඒ තරම් ශ්‍රේෂ්ඨත්වයක් තවත් නැහැ. ඒ කියන්නේ ඒ කාන්තෙන්ම දන්නවා මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ මොකටද? නිවන් දකින්න. හැබැයි ඒක අම්මලා තාත්තලා දන්නේ නැත්තම් මොහොම කල්පනාවෙන් කටයුතු කරලා ඒ අයව අපායයන් නැති වෙන කටයුතු කරන්න ඕනේ. ඒවා පින්වතුනි සූක්ෂමව කරන්න ඕනේ නැත්නම් ඒ දෙමාපියෝ පහු. ඒ සූක්ෂමව කරන්න එක මාසයක් දෙකක් තුනක් හතරක් ගත්තක් කමන්නේ. ඒක සූක්ෂමව කළා. හොඳට plan කළා කළා ඒ අයට දැනෙන්නේ නැති වෙන ගානට ඒ අයවත් එතනට ගන්න වැඩපිළිවෙලක් කරන්න. අපාය ගියොත් ඉතින් අපරාධේ. සුපබුදු රජුරවන්ට වෙච්ච වැඩේ නොවෙන්න අවක බලා ගන්න. සුපබුදු රජුරවන්ට ඒක උනේ සාත්‍රුන් වහන්සේට මේක වෙන බව කවුරුත් දන්නේ නැති නිසා. නමුත් දැන් අපි හොඳාකාරවම දන්නවා අපිට මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. මම මේ මගෙන් මේ සතිය තුල මේ එක එක ආකාරයෙන් අහපු ප්‍රශ්න වලට මේ උත්තර දෙන්නේ. ඒව ඔබටත් අදාල නම් ගන්න. දැන් ඉස්සරහට මේ වගේ ප්‍රශ්න ගොඩක් එයි. බිරිඳට මහාන වෙන්න යන්න කැමති නමුත් ස්වාමි පුරුෂයාගේ ගෙදරින් ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමි පුරුෂයා මහාන වෙන්න යන්න කැමති නමුත් බිරිඳගේ ගෙදරින් ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඔය දෙන්නගේම අම්මලා පින්වතුනි අම්මලා තාත්තලා ශ්‍රේෂ්ඨ පිරිස් ධර්මයේ තේරෙයි කියලා දුන්නොත්. ඔකේ හැබැයි මෙන්න මේ ප්‍රශ්නයක් මම දකිනවා. ඒ තමයි ස්වාමි පුරුෂයාට මහාන වෙන්න යන්න ඕනේ. මේ මහාන වෙන්න යනවා කියන්නේ මොකටද? පන්සලකට රින්ගනව නෙමෙයි. මහාන වෙන්න යනවා කියන්නේ මොකද්ද? මහා වීරයක් අරගෙන තුන් සිවුරටයි පාත්‍රයටයි විතරක් කැප වෙලා. මහා වීරයක් අරගෙන වෙහෙද මහන්තිය වඩනවා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම අවබෝධ කරගන්න. උපස්ථාන ලබන්නේ දෙව්බමුන්ගෙන් වෙන කාගෙන් අන්න නෙමෙයි. මහා ශ්‍රේෂ්ඨත්වය වික්ෂු භික්ෂුණී කියන තනතුරු දෙක ලබන්න. ලබාගෙන ඒ කටයුත්ත කරගන්න. එහෙම අවස්ථාවක් ආවොත් පින්වතුනි කරන්න තියෙන හොඳම දේ තමයි හැමතිස්සෙම ස්වාමි පුරුෂයාට නම් යන්න ඕනේ. බිරිඳටත් යන්න ඕනේ. ගතියක් එහෙම තියෙනවා නම් ඉස්සෙල්ලා කරන්න ඕනේ ස්වාමි පුරුෂයාගෙන් බිරිඳගේ අම්මලා තාත්තලාට බිරිඳ විසින් කියන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? බිරිඳගේ අම්මා තාත්තට ප්‍රශ්නයක් තියෙන්නේ තමන්ගේ දරුවා අනාථ වෙයි කියලා. ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තට තියෙන්නේ තමන්ගේ දරුවා අනාථ වෙයි කියලා. හැබැයි තමන්ගේ දරුවා දැන් මම කියනවා අපේ අම්මට මම යනවා ඕස්ට්‍රේලියාවේ. මේ අම්මට ප්‍රශ්නයක්ද? මමනේ යන්නේ ඕස්ට්‍රේලියාවේ. අම්මේ බලන්නකෝ අම්මේ. මාව ඕස්ට්‍රේලියාවේ යනවනේ අම්මේ. මම එංගලන්තේ ඉන්නනේ කැමති. මාව ඕස්ට්‍රේලියාව වරයි යනවනේ මෙයා. අනේ එතකොට මොකද කරන්නේ අම්මා? ගන්නවා කෝල් එකක්. ඈ? ඇයි දුව ඔයාවම කරන්නේ? නැත්නම් ඇයි පුතා ඔයාවම කරන්නේ? ඈ? එහෙම කරන්න එපා. එයාගේ සතුට ගැනත් ඔයා බලන්න ඕනේ. කියන්නේ නැද්ද? හැබැයි ඔබ කිව්වොත් මේ මම ඕස්ට්‍රේලියාවේ යනවා. ආ. ඔයාට එහෙ හොඳයි නම් ඔයා එහෙම කරන්න. දැන් ගැටෙන්නේ නේද? ගැටෙන්නේ. අම්මගෙනේ තාත්තගෙනේ හැමතිස්සෙම බලන්නේ මොකක් ගැනද? තමන්ගේ දරුවාගේ සුඛ විහරණය ගැන. තමන්ගේ දරුවා අපායේ ගියත් කමන්නේ යන්නේ කැමැත්තෙන්. හැබැයි අකමැත්තෙන් අපායට ගියොත් යමරජුරුවන්ට කම්ප්ලේන් කරනවා. ඇයි මගේ දරුවා වරන් ගියේ? එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අහලා දෙවිච්ච ඉඳන් මම කියන්නේ මම මේවා මේ බුදුහාඳුරෝ කියපුවා නෙමෙයි. මම කියන්නේ මේ common sense. තමන්ගේ දෙමාපියන්ට අහේනියක් කරන්න නැතුව හිමීට මෙතනින් ගැලවෙන්න. මම මේ කියන්නේ ඔබට ගැලවෙන්න. ඒක මම ඔබට බල කරන්නේ නැහැ මහාන වෙන්න කියලා. මම මේ කියන්නේ එහෙම ප්‍රශ්න තියෙන උදවිය ප්‍රශ්න අහලා දෙවිච්ච නිසා එයාට මේ උත්තර දෙන්නේ. මේට වඩා හොඳ solution ඔබට එන්න පුළුවන්. මම මේ කියන්නේ මොකද්ද? මේ සාමාන්‍ය දැනීම. එතකොට එහෙනම් ප්‍රශ්න වෙන්න ඕනේ. සාධාරණ වශයෙන් ප්‍රශ්න වෙන්න ඕනේ මේක හරියට අවබෝධ වෙලා යන කෙනෙකුට. නොයා ඉන්න නම් පිංගුතුනි සාධාරණ වශයෙන් ප්‍රශ්නයක් තියෙන්න ඕනේ එක මේක දෙයයි මොකද්ද? අර දරුවෝ කියන පොඩි දරුවෝ එහෙම ඉන්නවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? උන් ඉතින් අයාලේ වීසි කරලා යන්න බෑනේ. එහෙනම් දරුවෝ අතහැරලා දාලා දරුවන්ට වගකීම් යුතුයකම් ඉටු කරන්න. ඒ ටිකේ. දරුවෝ අල්ලගෙන ඉන්න එපා. දැන් මම මේ බණ කියන්නේ කාටද? පෘථග්ජනියොන්ට නෙමෙයි. ඔන්න හොඳට මතක තියාගන්න. පෘථග්ජනියෝ නම් මේ බණ අහන්න ඕනේ නෑ දැන්. ඇයියේ? ඇහුවොත් එහෙම මං හොඳට බැනුම් අහනවා. ඇයියේ? දරුවෝ අතරින්? එහෙම කොහොමද? මේ මල් වගේ හදාගත්ත දරුවෝ අතරින්? එහෙමයි අහන්නේ. මං දරුවෝ අතරින්න කිව්වේ මොකද්ද? උංග පාර්ට් වීසි කරන්න නෙමෙයි. උන් පාර්ට් දුවන කොට අතරින්න කියලා නෙමෙයි කිව්වේ. මොකද්ද කිව්වේ? හිතින් අතෑරලා අතින් අල්ලගන්න. මොකද හේතුව? පිංගුදිනී අතෑරලා හිටියේ නැත්තම් අත අරින්න වෙන තැන එනකොට මොකද වෙන්නේ? මල පෙරේතයලා ඇවිල්ලා අල්ල ගන්නවා. ඉතින් මහා අපරාධයක්නේ. ඌ හොඳට කාලා බීලා ඉඳි. අම්මා මල පෙරේතයලා කියලා හලාලා බලන් ඉන්නවා. අනේ මගේ දරුවට වෙන දෙයක් කියලා. අපරාධයක්නේ පිංගුදිනී. සද්ධර්මියත් මුණ ගැහිලා මේ කරන වැඩේ අපි. අනිත් එක මේ සද්ධර්මයේ පවතිනවනේ. මම ඔබට කියවන ඇස් පනා පිට වෙච්ච දේවල්. සාත්‍රුන් වහන්සේගේ මේ සද්ධර්මයේ ලෝකේ පවතින රහතුන් වහන්සේලා බිහි වෙනවා ඔබ හොඳටම දන්නවනේ. දැන් මම ඔබට කියවනේ රහතන් වහන්සේලා බිහි වෙලා උන්වහන්සේලා පිරිනිවන් පාල උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බව දැකපු පිරිස ඉන්නවනේ. එහෙනම් ආයි මාර්ගය නැහැ කියලා කියන්න බෑනේ. අනිත් ඔබට හොඳටම තේරෙනවනේ මේ මුලාවෙන් නිදහස් වෙන මග දේශනා කරනවා කියලා අපි. එහෙනම් මේ මග වඩා ගන්න කැරෙන්නේ වෙන මොනවා කරන්නේ? මම මේ බණ කියන්නේ පින්වදනි බෝට්ටුවේ නැගලා ගොඩාක් දුර ගිය පිරිසකට. අනාගාමීත්වයේ උදෙසා බණ කියන්නේ මේ. සෝවාන් ඵලයේ උදෙසා නෙමෙයි. එතන පෘථග්ජනෙකුට තමයි සෝවාන් ඵලයේ උදෙසා බණ කියන්නේ. එහෙම කෙනෙක් පෘථග්ජනෙක් එහෙම මේ වහනව නම් කොයි කාලෙක හරි ගැටේ හොඳට. ආයි නම් අහන්නේ නැහැ මුංගේ බණ මුන්ට පිස්සු ඇදලා මේ බණ කියන්නේ කියලා. ඒකයි මම කිව්වේ පින්වතුනි මොන දේ කළත් මම ඉන්නේ කාගේ පැත්තේද? නිවන් දකින්න අයගේ පැත්තේ. මොනියගේ පැත්තට කවුරුත් නැහැ නේ. ඔක්කොම ඉන්නේ ලෝකේ පැත්තේනේ. මම ඉන්නේ එයාගේ පැත්තේ. මම ඔබට ඒකයි කිව්වේ පින්වතුනි ඔබ යම් දවසක එතනට ආවන ඒ දන ඔබට ඔය කටයුතු කරලා දෙන්න. ඒක කටයුතු කරලා දෙන්න කිව්වේ ඔබගේ සිවුරු හොදන්න නෙමෙයි. ඔබට නිවන් මඟ සකස් කරලා දෙන්න. ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා කරන්න. උත්තම පිරිසක් එතන ඉන්නවමයි ඒකාන්තේ. ඒ ගැන මම ඔබට අප වෙනවා. ඒ පිරිස මියදුනේ නැත්තම් ඊට කලින්. ඒ කාන්තෙම්ම ඉන්නවම තමයි. මාර්ගඵලලාභී උතුමෝ එතන ඉන්නවා. ඔබට දේශනා කළා ඔබට ඒ කටයුතු කරලා දෙන්න. ඒවට අදාළ කටයුතු දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඔබට තියෙන්නේ මම නැවත වාරයක් කියන්නේ මම මේ ඔබට කියලා කියන්නේ මේ ඉස්සරහ ඉන්න පිරිසට නෙමෙයි. ඒ පිරිසටත් එක්ක නමුත් මේ ධර්මයේ අහන පිරිසට කියන්නේ නැත්තම් ඔබට හිතේ ඇයි මේ අපිට මේ මෙහෙමම කියන්නේ මෙහෙමම කියන්නේ මහාන වෙන්නම කියන්නේ අපිට නම් බෑ මහාන වෙන්න එහෙම හිතේ. මේ ඔබ අරමුණු කරගෙනම කියනවා නෙමෙයි. මොකද මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස ඉන්නවා පින්වතුනි මේක කරගන්න ඕනේ. මහා භික්ෂු පිරිසක් බිහි වෙන තැනක් ගැන මම ඔබට කිව්වා මේක පටන් ගන්න ඉතින්. ඉතින් ඒ භික්ෂු පිරිසට එකතු වෙන්න පුළුවන් නම් ඇවිදින්න. මේ මඟ සකස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් පණ අදින්න ඕන මිනිහ තියලා ඇවිල්ලා වැඩක් නැහැ. එතන ඉන්න පිරිසටත් කරදරයක් වෙන්න. ඒක නිසා පණ යන අවුරුදු දෙකකට තුනකට කලින් එන්න නේද? නැත්නම් එහෙම මහා ලෙඩ විමානයක් හදාගෙන ඉවර වෙලා එතනට ආවොත් එහෙම ඉතින් අර ඒ වෛද්‍යවරු අප කැප වෙලා ඒවට කටයුතු කරන්න ආපු වෛද්‍යවරුන්ට සිද්ධ වෙනව මොනව කරන්න? ඉතින් ඒ කටයුතු කරන්න. ඉතින් ගොඩනි ඒවට කරුණු කාරණා ඒ සැකසෙනවා. ඉතින් ඔබට තියෙන්නේ ඒ කටයුතු ඒ විදිහට කරගන්න. ඉතින් ඔබට ලොකු වරමක් මේක. ලොකු වරමක්. ඉතින් ඒ වරම ගන්න. නිදහස් වෙන්න. අතහැරලා දාන්න. දැන් මම බණ කියන්නේ අතහරින් ඉන්න. මං කිව්වනේ මෙතනින් එහාට බණ කියන්නේ කාම රාගය දුරු කරන්න. ඒ කියන්නේ නෙක්ඛම්මේ උදෙසා. එහෙනම් ඒක හරියන්නේ නැත්තම් මොකද කරන්න තියෙන්නේ? මට වයින් එපා. කන් දෙක වහගෙන ඉන්න නෙක්ඛම්මේ ගැන කියනකොට. නැත්තම් YouTube එක ඕෆ් කරලා දාන්න. නේ? නැත්තම් ඒක පොඩ්ඩක් ඉස්සරහට ක්ලික් කරන්න. එතකොට නෙක්ඛම්මේ ගැන කියලා ඉවරයි. ඊළඟට ආයෙ මොනවද කියන්නේ? ආයෙත් නෙක්ඛම්මේ. වහලා දාන්න. වෙන මොනවා කියන්නද මං? මම ඒකයි ඔබට කිව්වේ පිංගුතුනි. මුලාවෙන් නිදහස් වෙන නිදහස් වෙන නිදහස් වෙන තමයි පිංගුතුනි. ඒව ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද සෝතාපන්නයෙක්ගෙන් බණහන් නැතුව නිවන් දකින්න බෑ කියලා? ඇයි? ඒ තරමට නිදහස් වෙච්ච කෙනෙකුට තමයි පිංගුතුනි ඒ ගැන ඒක කියන්න ඕනේ. ඒ තරම නිදහස් වෙන තරමට තමයි පිංගුතුනි තේරෙන්නේ තමන් කොච්චර නිදහස් වුණාද කියලා. ඒ නිදහස් වෙච්ච ප්‍රමාණය විතරයි සහසුද්දෙන් කතා කරන්න පුළුවන්. ඔබ මට කිව්වොත් එහෙම. අරහතුන් වහන්සේ ගැන විස්තර කරන්න, අරහත් වෙන හැටි විස්තර කරන්න කියලා. එච්චර කරන්න බෑ. සාහතුන් වහන්සේ යමක් කියලා තිනවනම් නම් ඒ ටික කියන්න පුළුවන්. හැබැයි ඒ ටික කිව්වා කියලා පින්විතනි, ඔබට ඒක වැඩෙන්නේ නැහැ. විවිධ කරුණු කාරණා දදා ඒවා කියන්න බෑ. ඇයි ඒ? ඒ මට්ටමට අවබෝධ වෙලා නැති නිසා. සාහතුන් වහන්සේ කියපු එකක් විතරයි දන්නේ. එක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් ආන්ගේ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වෙනකන් කියන්න මොනේව දන්නෝ. ඒ ධර්මයේ හොඳටම අවබෝධයි. ඒකයි කිව්වේ දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලෙ. දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි. නිවන් දකින්න දහහක් න්‍යායන් තියෙනවා. ඒක නිසා ඒ පුද්ගලයාට සෝතාපන්න ඵලයට එනකන් ලෝකයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම අසාර ස්වභාවය පෙන්눔 කරලා දෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයේ නැති පෘථග්ජන කෙනෙකුට නැත්නම් සෝතාපන්න ඵලයට අවතීර්ණ වෙච්ච නැති කෙනෙකුට කොච්චර දහම් දෙසුවා තව කෙනෙක්ව සෝතාපන්න ඵලයට පත් කරන්න බෑ. මොකද හේතුව නිවන් දකින්න ඥායන්ගෙන් එයා සමන්විත නැති හින්දා. බුදුහාඳුරන්ගේ බණ ටික කියන්න පුළුවන්. හැබැයි එයා නිවන් දකින්න ඥායන්ගෙන් සමන්විත නැති නිසා පිංවිතුනි ඒවා උපමා උපමේය සහිතව ගලපලා කියන්න බෑ. පොල් ගෙඩියට දාලා කියන්න බෑ, දෙල් ගෙඩියට දාලා කියන්න බෑ, ඉදලට කොස්තර දාලා කියන්න බෑ ඒක. සෝතාපන්නයෙකුට නිවන් දකින්න ක්‍රමවේදේ අනිච්ච දුක්ඛ අනාත්ම අසාර වූ ස්වභාවයක දේශනා කරන්න පුළුවන් ඔබ මොකක් වෙන්නවා? මොකක් වෙන්නවත් ඒකට අදාළව අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා කරන්න පුළුවන් ඒ කෙනාට සෝතාපන්නයා. විචිත්‍ර දේශනාවක් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ විදිහට වචන එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක ස්වභාවය විස්තර කරලා දෙන්න පුළුවන්. විචිත්‍ර දේශනාවක් කරන්න ඉතින් සංසාරික පුරුද්දකට එන්න ඕනි. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය කියන එක පින්වත්නි තව අවුරුදු 20කින් විතරපර දැනගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. ලංකාව කියන එක කසාවතින් පිරෙයි. සංගායනා කරන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. මොනවට සංගායනා කරන්න? නිවන් මාර්ගය තියෙනවනේ. සම්බුද්ධ ශාසනයෙ මෙදි ගහේ පිට පොත්ත ගැලවිලා වැන්නාම ඇතුලෙන් එන පොත්ත මහා සාර වූ පොත්ත. මේවා කරන්න පටන් ගත්ත පිංගුතුනි ධර්මපාලතුමා. ඒකත් එහා කාලේ ඉඳලා. සාසනය වැහිලා තිබුණේ. ධර්මපාලතුමා වගේ උත්මය විහි වෙලා. දිවෙලෝකෙන් ආවේ ඔය පිරිස. හැමදෙල මොකද කළේ? අර පොළොවට වැහිලා තිබිච්ච ගහ මතු කරලා විශ්වල දුන්නා. ඒවට ඕනේ වීරිය අනිච්ච දුක්ඛ අනාත්ත කියන්න බෑ ඒගොල්ලන්. උද්වේද විද්‍යාඥයෝ එන්නේ පස්සේ. ගහ වැල කරන්න. යන්තම් මැරෙමින් හිටපු ගහට වේත් කරලා ඒක ඒ ටික කරන්න තමයි. ඒ ටික කරන්න තමයි මොකක් වෙන්නේද? උද්වේද විද්‍යාඥයෝ කියන පිරිසෙන්නේ. එතකන් එනෝනේ මහා වීරවන්තයෝ. ඒ පිරිස ඇවිදින්න ඒක කළා. සෝමහාඳුරු ආනන්ද මෛත්‍රී හාමුදුරු ඒ වගේ උත්තම පිරිස ඇවිදින්න ප්‍රබෝධමත් කළා. ඊට පස්සේ මහා උත්තමයේ ලෝකේ පහළ වෙලා, හෝ උත්තමිය පිරිසක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා. අනිච්ච දුක්ඛ අනාත්ම මතු කළා. දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ ගහේ හොඳට පළදරන කාලේ. ඒකටත් අදාළ උත්තම පිරිස පහළ වෙලා ඉන්නවා. ඒ උත්තම පිරිස ඒක රාසි වෙන්න ඕනේ. පිරිස් කියන්නේ භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා, භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවා. අද බොහෝ පිරිසක් ගිහි යන්නේ තාම ඉන්නේ. ඒ පිරිස එතනට එයි. ඒ අදාළ වකවානුවේදී. ඒ පිරිස එතනට ඇවිදින්න මේ බුද්ධ ශාසනයේ බබළුණු 2050 වෙනකොට මුළු ලෝකෙම පිළිගත් ආගම බුද්ධ ආගම බවට පත් වෙන්නේ ඔන්න ඔහොම. අපි කියප එකක් නෙමෙයි නේ. ආදසීක්ලාක් මහත්තයා කියප එකක්. එහෙම වෙන්නේ ඔන්න ඔය විදිහට. අරහතුන් වහන්සේලා පිහිවෙලා. එන අරහතුන් වහන්සේලා පිහිවෙන වෙලාවේ ඔබ මොනවද කරන්නේ? උන්වහන්සේලා දන් දෙදී වැත්තකට වෙලා ඉන්නද හදන්නේ? වීරිය වඩලා අරහත් වෙන්න උත්සාහ කරා. අඩුම තරමේ අනාගාමි වෙන්න උත්සාහ කරා. දැන් සෝතාපන්න ඵලයේ දාන්න පැත්තකට. මම ඔබට ඒ කාලේ මේට අවුරුදු දෙකකට කාලේ දහම් දෙසිය අඩුම තරමේ සෝතාපන්න වෙන්න කියලා. දැන් මම ඔබට කියන්නේ අඩුම තරමේ සෝතාපන්න නෙමෙයි. අඩුම තරමේ අනාගාමි වෙන්න. අනාගාමිලා සුද්ධාවාසයට යන්න. අඩුම තරමේ ඒක කරන්න මම ඒකයි කිව්වේ ඒක කරන්න පිංගුතුනි මරණයට අවුරුදු දෙකකට කලින් ඇවිල්ලා හරියන්නේ නැහැ වීරිය වඩන්න ඕනේ තරුණ ජීවිතේ තමයි ඒකට ඕනේ තාරුණ්‍ය ඉතින් ඒක තාරුණ්‍ය කියන එක කැප කරන්න එපා මොනවටද අර මුලාවේ මුලාවටපත් වෙලා ලෝකේ රමණේ කර කර ඉන්න මේකෙන් නිදහස් වෙන්න තාරුණ්‍ය කැප කරන්න මම මේකෙන් නිදහස් වෙන්න මහා වීරියක් ඕනේ භාවනාවට ඉඳගත්තුම විනාඩි 5ක් යනකොට කොන්ද කැක්කම හැදෙනවනේ කොහේ භාවනා කරන්නද ඉඳගෙන ඉන්නත් බෑ හිටගෙන ඉන්නත් බෑ ඇවිදින්නත් බෑ ඔක්කොම කකුළු රිදෙනවා නම් මොනවා කොහේ භාවනා කරන්නද මේකට මහා වීරයක් ඕනේ එහෙනම් තවනාගි වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ තරුණ පිරිස මේ වෙනකොට ඔබේ විරිඳ නැත්නම් ස්වාමි පුරුෂයා දැන් අර කිව්වේ ස්වාමි පුරුෂයා ධර්මයට එමින් ගමන්ලු ඉන්නේ හොඳයිනේ ධර්මයේ එමින් ගමන් ඉන්නවනේ එහෙනම් බිරිඳක වකීම් මොකද්ද ඇදලා ගන්න තියෙන්නේ ධර්මයට එමින් ගමන් ඉන්න කෙනාව කසිපුවා යන මේ මිනිස්සේ නෙමෙයිනේ ධර්මයට එමින් ගමන් ඉන්න එහෙනම් හැමදෙස්සෙම මොකද්ද කරන්න තියෙන්නේ ධර්ම කතා විශාග සිටුවරයක් ධම්ම දින්නාවත් එහෙමයි ධම්ම දින්නාව අරහත් වෙන්නපත් උනා විසාග සිටුවරේ හකදාගාමි දර නිරන්තරයෙන් පිංගුතු මේ ධම්මේ දහම් සාකච්ඡා ධර්මයේ කතා කරන්නේ මෙන මොනෝ කතා කරනද මේ ඔයා කෑවද දැන් ඕකේ මොකක්ද දැන් කතා කරන්න තියෙන්නේ නෑ අනුම ධර්මයේ අහන්න ඔය ටික කාලෙවත් තෘප්තිමත් වුණාද? නෑ නේද? එහෙනම් තෘප්තිමත් වෙන්නේ නෑ නේද කොච්චර කෑවත්. එහෙනම් මොන අසාරයක්ද මේක? ඒ ටිකත් එකතු කරන්න දැන්. අද කොහොමද ජීවිතේ? දුකම නේද? දුක් ගොඩ ගැහිල්ලක් නේද මේ ගොඩ ගහන්නේ? කවද්ද මේකෙන් අයින් වෙන්නේ? නෙක්කම් මේ ගැන කතා කරන්න. ඒ ස්වාමි පුරුෂයාත් එක්ක ටික ටික නෙක්කම් මේ ගැන කතා කරන්නේ. අරමුණු ඕනි විදිහට දෙන්න පුළුවන්. ඒ ස්වාමීන් පුරුෂයාට කිව්වොත් එහෙම. රාගේ නියමයි. කාමේ නියමයි. ඈ? ලිංගික ආස්වාදේ නියමයි. රූප බලන්න දිනවනම් නියමයි. ඔහොම කිව්වනම් මොකද වෙන්නේ? ඒ කෙනාගේ හිත් පරම්පරාව වැඩ කරන්නේ මොනවටද? ඒවට. ඒකයි කිව්වේ පින්වතුනි. ආරම්මණයකින් අවිසංකාර හැදිලා අවිසංකාරයකින් චිත්තය ගොඩනගන්නේ මිසක් ඔබට ඕන වෙලාවට ඔබට ඕන එක ගන්න බෑ හා ගන්න මම පින්නනෝ අසූචි පින්ද ගන්න රෝස මලක සංඥාව පුළුවන් බෑ අරමුණක් ආව නම් ඒ අරමුණට අදාළව සිත් ගොඩ නැගෙන. එහෙනම් දැන් චුතිසිත ප්‍රති මේ විරිසුදු කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ චුතිසිත විරිසුදු කරන්න කියලා උපාසකම්ම ඉස්සරහින් ගහලා තිනවා පිළිමය. මොකද වෙන්නේ? පිළිමේ දකින්නකොට මතක් වෙනවා පොඩි කාලේ ෆයින් ගහලා පිළිමයක් ඇදුවා. දැන් හරිනේ. කොහොම සෝරි සෝරි සෝරි සෝරි කියලා අයින් කරන්න පුළුවන්ද? ඈ? වැරදුනා වැරදුනා වැරදුනා. ඔක නෙමෙයි අනිත් එකයි මම හිතන්න ඕන උනේ කියලා. එහෙම පුළුවන්ද? ඒකයි මම කිව්වේ පිටුදෙන හිත කියන ඒවා එහෙම එහෙම දකින්න බෑ. මේ මොන කවුරු මොයි බණ කියනද කියලා මම දන්නේ නැහැ. හැබැයි චුතිචිත්තිය ප්‍රතිසන්දිය වෙනවා. නෝ චුතිසිත පිරිසුදු කරන්න පුළුවන් කියලා එහෙම ඒවා නම් අපි අහලා නැහැ බුදුදහමේ. එහෙනම් මේ කවුරුත් හිතාගෙන ඉන්න එපා මේ මේ චුතිසිත පිරිසුදු කරගන්න කියලා. අපි නම් එහෙම බණ කියන්නේ නැහැ. මොකද අපි එහෙම ඒවා අහලා නැහැ සාස්ත්‍රුන් වහන්සේගෙන්. සාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙන මොකද? සන්තියාවිය ඔමට්ටෝ ඩහියමානිය මත්තකේ සක්කාය දිට්ටි ප්‍රහාණාය සතෝ බික්කූ පරිමි. හිස ගිනි ගත්තකු එගිනි නිවල ලෙස දණ්ඩෙන් පහර කණ එකෙක් ඒකෙන් නිදහස් වෙන දඟලන දැඟිල්ලට සත්කාය දිට්ඨිය දුරු කරා. කාය සත් කියන දිට්ඨිය දුරු කරලා දාන්න. අන්න ඒක කරන්න කියලා සාත්‍රුන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ සෝවන් වෙන්න කියලා. එහෙනම් ආය චුද්ධසිත පිරිසුදු කරන් දෙන්නේ නැහැ නේ සෝවන් වුණා. ඇයි? ආය සතර අපාගත වෙන්නේ නැහැ නේ. ඔය චුද්ධසිත පිරිසුදු කරන්නේ මොකටද? නිවන් දකින්නද? නෑ. අපායයි කියලා බයට. දහදුරා වැඩ කළා කළා කළා කළා අන්තිමට හිතන චුද්ධසිත පිරිසුදු කරා. එහෙමනේ වෙන්නේ. ඒ බුද්ධ ශාසනය යටපත් වෙච්ච කාලේ ඉඳලා මතුවලා ආපු කරුණු පින්වතුනි. සෝවාන් වෙන්න නෙමෙයි ඕනේ. මම කරන්නේ. චුතිසිත පිරිසුදු කරන්න. එහෙනම් එහෙම වෙන්නේ නැහැ. කවදක්වත් එහෙම වෙන්නේ නැහැ. ඔබට පිරිසුදු කරන්න බෑ ඒවා. චුතිසිත නෙමෙයි පිරිසුදු සිත් පරම්පරාව පිරිසුදු කරන්න. සිත් පරම්පරාව පිරිසුදු කළා මෝහයෙන් මුලාවෙන් ගලවන්න ඕනේ සිත් පරම්පරාව. අන්න එතකොට කොහොමත් පිරිසුදුයි. ආයි කොහෙවත් උපදින්න ඕනේ නැහැ. ඔකෙම නිදහස්. කොහෙ ඉපදුණත් දුකයි. එන ඔකෝගෙම නිදහස එන මගේ තමයි සාස්ත්‍රුණ වාසේ දේශනා කරන්නේ. නැතුව මේ එක තැනකින් කල්ලා ආ දැන් සුවයි. එහෙම ඒවා හදන්න බෑ. දැන් හොඳට බලන්න මේ ෆිලිමේ දිහා හැමෝම. දැන් ෆිලිමේ ගැන හිතන්න නැතුවින්. නැමෙ ෆිලිමේ ගැන හිතන්න නැතුවින්. හිතන්නේ තියෙන දැන් මම හිතන්නේ තියෙන පුළුවන් බෑ. එහෙනම් දැන් ඔබට ඕන විදිහට හිත නැගෙන්නේ නෑ. ආරම්භණයක් ආව නම් ආරම්භණයට තමයි පින්ගෙන. ඒකයි කිව්වේ සබ්බේ ධම්මා නත්තාති. මේ සියලු අරමුණු මේ ලෝකේ හා සම්බන්ධ සියලු අරමුණු අසාරයි අනත්තයි. අනර්ථයක් කරනවා මිසක් අර්ථයක් නම් සිද්ධ කරන්නේ නෑ. හේතුව ඒ ධම්ම හේවත් අරමුණු වලින් තමයි සංඛාර හැදෙන්නේ. අවිසංකාර. ඒ අවිසංකාර වලින් තමයි විඥාන හැදෙන්නේ. එහෙනම් හිත ගොඩ නැගින්නේ අපිට ඕනි වට නෙමෙයි. අන්න ඒ වට අනුව. ඒකයි මම කිව්වේ පිළිගන්න මේ බුදු පිළිමයක් දැකලා එන අරමුණ බුදු පිළිමෙම වෙන්න විදිහකුත් නැහැ සමහර වෙලාවට. බුදු පිළිමේ බෙල්ල කඩපේක අරමුණක් එන්නත් පුළුවන්. කොහොම අරමුණු නැගෙයිද කියලා කොහොමද දන්නේ? ඒක නිසා නේද පිංගුතුනි? සෝතාපන්න ඵලය ගැන බුදුහාඳුරු කතා කළේ. දැන් වඩ උදාහරණ විදිහට මට්ට කුණ්ඩලී මේ කතාවස්තු එහෙම ගන්නවා ඇති. ඇයි? මට්ට කුණ්ඩලී මියදෙන වෙලාවේ සාස්ත්‍රුන් වහන්සේව දැකගත්තානේ. සාස්ත්‍රුන් වහන්සේ දැකගත්ත නිසා මොකද උනේ? ඈ දිව්‍ය ලෝකෙ ගියා. එහෙම අවස්ථාවක් නැත්තාම නෙවෙයි. දැන් මට්ට කුණ්ඩලීට අරහත්ත්වයට පත් වෙන්න තරම් නැත්තම් සෝතාපන්න වෙන්න තරම් අර හේතු වාසනාවක් තිබුණා නම් බුදුහාමුදුරුවෝ නිකන් පෙනිලා ඉඳීද ගිහිල්ලා. එහෙම එකක් තිබිත් නැති නිසා තමයි බේර ගන්න මේ එහෙම කළේ ගිහිල්ලා පෙනිලා හිටියේ. මේ වෙලාවේ උන්වහන්සේ දිහා දැකලා හිත පහදව ගත්තා. ඒ විතරක් නෙමෙයි. කුෂ්ඨ රෝගී කාන්තාවක් හිටියා. මහල්ලා කුෂ්ඨ ඇඟ හැමතැනම මිනිස්සු දකින්නවත් කැමති නැහැ. ඒ ගෑණි පාරේ නෝන මිනිස්සු අයින් වෙනවා පාරේ. මේ පාරේ යන්නෙත් නැහැ මිනිස්සු. ඒ තරම් මේ කුෂ්ඨ හැදිච්ච මේ කැත විරූපී වෙච්ච ගැහණියා. මේ ගෑණි පාරේ නෝන සාස්තුන් වහන්සේ වඩින ආනන්ද හාමුදුරුවෝ වික්ෂු පිරිවර පිරිවරාගෙන. සාස්තුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ඔය කාන්තාව තාම බොහොම සුළු වෙලාවේ ජීවත් වෙන. මේ බුද්ධ ශරීරයේ පෙන්වන්න මේ ඒ කාන්තාවට. ආනන්ද හාමුදුරුව ගිහිල්ලා අර කාන්තාවට කියනවා අම්මේ කියලා හරි මොකක් හරි කියන්නේ නැති. මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඉන්න. උන්වහන්සේගේ ශ්‍රීදේහය බලා ගන්න. අර ගෑණි මොකද කරන්නේ? මේ මණිපත් හැරලා දැන් මවා ගන්නකො. කොන්ද කුදු වෙලා මේ මේ ඇඟ විරූපී වෙච්ච ගැහණි මොකද කරන්නේ? මේම උඩ පැත්ත බලලා සාස්ත්‍රුන් වහන්සේගේ හිසේ ඉඳලා පාදාන්ත හිතේක බලනවා. බලලා හිනාවක් පහල කරලා ඉස්සරහට යනවා. කුලප් වෙච්ච එළ දෙනක් ඇල්ල එන්න ගමන් මලා. මැරලා ගිහින් ඉපදුනේ කොහෙද? චාතුම් මහ රාජික දිව්‍ය ලෝකේ මායි මේ හරියටම හතර මැද්දේ. මෙයා බිහි වෙනකොටම පිංගුතුනි. හතරවරන් රජදරුවන්ට රජ මගුල් වගේ ඇයි? ඒ තරම් ලස්සන කෙනෙක් දිව්‍ය ලෝකෙම නැහැ. එක තප්පරෙන් හතර දෙනාම ඇවිල්ලා අල්ලගත්තා එකපාරම හතර දෙනා මේ කාන්තාව. කුස්ත හැදිලා දහජරාවට පත් වෙලා හිටපු ගෑණි දිව්‍ය ලෝකෙන ලස්සනම කාන්තාව වෙලා ඉපදුනේ. දැන් මම ඕකෙන් තව දෙයක් කියනවා. දැන් හතර දෙනා මොකද කරන්නේ? අනේ මට දෙන්නකෝ. මන්නේ මුලින් අල්ලගත්තේ. එක දෙවි කෙනෙක් කියනවා. මේ හතරවරන් රජදරුවෝ. ඒ කියන්නේ දිව්‍ය ලෝක හතරේ අධිපතිව හතර දෙනා. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝකේ තියෙන රාජ්‍ය හතරේ හතර මේ අධිපතිව හතර දෙනා. අනික මට නම් බෑ මෙයා ලැබුණ නැත්නම් මට ජීවත් වෙලා වැඩකුත් නැහැ. මගේ රාජ්‍ය ඕනෙත් නැහැ මට මෙයා නැතුව. කොහොමද 1000? දැන් ඔහේ නේද ඔය යන්න හදන්නේ? කාම 1000 පිංගුදෙනි මහා කාම 1000ක් ඕක. හිතන්නකො තමන් කැමති දේ නොලැබීම කියන එක මොනතරම් දුකක්ද කියලා. විභාගයට මේ පාඩම් කළා විභාගේ ෆේල් වුණා මොනතරම් දුකක්ද? අපරාදේනේ මම මහන්සි වෙන්නේ කියලා හිතෙන්නේ නැද්ද? ඉතින් තව කොච්චර විභාග කරන්නද? අනිත් එක්ක නගින මට නම් ඕනේ කොහොම හරි. හරි එහෙනම් මේ නඩුව දැන් හක්ක දේවේන්ද්‍රයාට කියමු. ථක්කදේවේන්ද්‍රයන්ව නඩුව විසඳන්න. අර ගැණියෝ දැකලා ථක්කදේවේන්ද්‍රයන්ට දැන් ආසා හිතෙලා. අනේ බං උඹලා ඉතින් මගේ යටතේ ඉන්න නෑයුන්නේ. මට දීයන් කෝක. ඔන්න ථක්කදේවේන්ද්‍රයාගේ ස්වභාවය. දැන් සාස්ත්‍රුන් වහන්සේ අභිභාගිය දෙවි කෙනෙක් ඉන්නවද එහෙනම්? මේ හිතලා බලන්න. ඉතින් අර කාන්තාව නැතුව සක්‍ර දේවේන්ද්‍රයා වැළපෙනවා හිත ඇතුලේ. අනේ මට දීයන්ක මමනේ උඹලගේ රජ්ජුරුව මට දීයන්න. උඹලගේ කිව්වට ඕනේ මට දීයන්. එහෙනම් එතන තියෙන 1000ත් බලන්න. අර කාන්තාව පිංගුදුනි චුතිසිත යන්තම් කැරකුණා අනිත් පැත්තට. සාස්ත්‍රුන් වහන්සේ හිටපු නිසා. උදේ සාස්ත්‍රුන් වහන්සේ කාලේ හැමෝම දිව්‍ය ලෝකෙ ගියාද? එහෙමත් හිතලා බලන්න. ඈ ඒ කියන්නේ මැරෙන්නේ යන්නේ හැම එකකටම බුදුහාඳුරු කියන්නේ ළඟට. ආ බලන්න මන්දිය. හරි දිව්‍ය ලෝකේ. බබා උඹත් දිව්‍ය ලෝකේ ඈ. එහෙම කළාද? නෑ ඒකට අදාළව ඒ පිං පිරිලා තියෙන පිරිසට තමයි ඒ වෙලාවට සාස්ත්‍රුන් වහන්සේ එතන ඉන්නේ. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්ඡති. ඒ ගෑනිට දිව්‍ය ලෝකේ යන්නත් හේතු වාසනාවක් තිබුණා කරපු පිං තිබුණා. නැත්තම් මේ චුතිසිතෙන් විතරක් එහෙම යන්න විදිහක් නෑ. එහෙනම් ඒක භුක්ති විඳින නම් මොකද්ද වෙන්න ඕනේ? මේකෙන් අරක හැදෙන්න ඕනේ. දිව්‍ය ලෝකේ හිත එන හිත පැහැදෙන්න ඕනේ. නම් මේ ගෑණි ඉන්නේ තරහින් ලෝක සත්‍යයත් එක්ක. මැරිලා අපායන් ඉන්නේ. ඇයි ඒ? මේ ගෑණිව පිළිකුල් කරනවා. ඒක නිසා තමයි සාස්ත්‍රුන් වහන්සේ කියලා පෙනී හිටියේ එතන. මට්ටකුණ්ඩලේ ඉස්සරහා පෙනී හිටියේ ඒකයි. මට්ටකුණ්ඩලේ තාත්තත් එක්ක තරහින් හිටියේ. ඉතින් ඒව හොඳට තේරුම් ගන්න. නිකන් වෙන කරුණු නෙමෙයි ඒවා. එහෙනම් දැන් චුති ඔය කරුණු කාරණා දෙක අරගෙන හෑ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් මේ මේ මේ ගිහියන් යවනවා නේද මේ වෙන පාරක කවුරු හරි කියන්නේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් දැන් දේශකයන් වහන්සේලා බොහෝ පිරිසක් චුතිසිත පිරිසුදු කරගන්නල චුතිසිත පිරිසුදු කරගන්න පුළුවන් තරම් පින් කරපල්ලා රහතුන් වහන්සේ කියපුවා නෙමෙයිනේ. රහතුන් වහන්සේ කිව්වේ මොකද්ද? සෝවන් මෙයලා, සෝවන් මෙයලා, සෝවන් මෙයලා. ඒක තමයි දෙන්න පුළුවන් එකම ගැරන්ටි හතර පහෙන් ගැලවෙන්න. අනිත් මොනවා කළත් දෙන්න බෑ කියලා. එහෙනම් ඔන්න ඕවා හොඳට මෙනෙහි කරගන්න. එකම මගයි තියෙන්නේ. ඒ මඟ ගත්තොත් ඔබ දිනු. ගත්තේ නැත්නම් ඔබ ඒකාන්තයෙන්ම පරාදයි. ආයි අහන්න දෙයක් නැහැ. එහෙනම් පින්වතුනි දිනන මඟ ආයි මොකටද පරක්කු කරන්නේ? වහ වහ ගන්න. දිනන මඟ අරගෙන මේ කටයුත්ත කරගන්න. ඔබ යම් පාරමිතාවක් පුරාගෙන මේකට ඉන්න ඇති. ඒක නිසා තමයි ඔබට මේ සද්ධර්මය ඇහෙන්නේ. එහෙනම් මේ සද්ධර්මය වහ වහ අවබෝධයට ගන්න. ඒ සද්ධර්ම ධර පිරිස එක නිතර කතා කරන්න. නිතර කතා කර කර නිතර කතා කර කර මේ තියෙන අසාරත්වයේ දකින්න. අසාරත්වයේ දකින්නේ සාරයක වහන්න නෙමෙයි. මේ සාරයි, මේ ලෝකේ හැරි සාරයි, නිවන් දකින්න අසාරයි කියලා හිතන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි බුදුදහම කියන්නේ. අන්න ඒක තේරුම් ගන්න. සාර වෙච්ච දේ අසාරයි කියලා හිතනකොට නිවන් දකින්නව නෙමෙයි. අසාර වෙච්ච දේ සාර කියලා හිතාගෙන තමයි දුක් විඳින්නේ. හම්බු කරන්නේ, ගොඩ නගන්නේ. යම් කිසි කෙනෙකුට බඩගින්නක් හැදෙනවා. ඌ මොකද කරන්නේ? හෝටලයක් දානවා. දැන් මොකද වෙන්නේ? දැන් හෝටලේ නඩත්තු කරන්න ඕනේ නේද? පරිණඩි ගෙවන්න ඕනේ නේද? මොකටද මේ උට බඩගින්නක් හැදෙලා? බඩගින්නක් හැදෙලා හෝටල් දාපු අය තමයි මේ ඔක්කොම. අපි හැමෝම. එහෙනම් දැන් හෝටලේ වහන්න කාලේ හරි. බඩගින්නක් හැදෙලා හෝටල් දැම්මා. නැත්තම් පින්න පාදිනුත් ඔය ටික හම් වෙනව නේද? බඩගින්නේ මැරෙයිද මහන උනා? නැත්තම් මේ මේ මේ මේ කරතවෙ කරද්දි නෑ. හෝටලයක් දාගත්තා. ඊළඟට හීතලෙන් පින්නේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඇඳුම් කඩයක් දාගන්න නේද? නිවාස සංකීර්ණයක් හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හදපුවා නඩත්තු කර කර ඉන්නවා. කාමරේ කුලියට ඉඳීමයි ගේක අයිතිකාරකමයි අතර වෙනස මොකද්ද? මහා දුකට මුලාවෙන් ඉන්නකන් තේරෙන්නේ. ඇත්තටම මුලාවෙන් ඉන්නකන් ඕක තේරෙන්නේ. මොකද වෙන්නේ? නඩත්තු. අරේ අනේ අරේ ලීක් වෙනවා නේ කතා කරන්නේ. පවුම් 60යි කෝල් අවුට් චාර්ජ් එක. මුන්ට හෙන ගහනෝ. ඈ මේක හදන්න එන්නම පවුම් 60ක් ගන්නෝ. ඈ හදන්න 30යි ඔක්කොම 90ක්. හත් දෙයියනේ මං දවස් දෙකක මගේ පාඩිය. කාමරේ ගිටියනම් මොකද වෙන්නේ? මොකද්ද දැන් අඩු? කාමරේ ගිටියන. ඇයි උයන්න දෙන්නේ නැද්ද? දෙනවා. ඇයි නිදා ගන්න බැරිද? මොකද ගියක් ඕනේ නිදා ගන්න, නිදා ගන්න ඕනේ ඇඳක් නේ. හැබැයි ගේ මොකටද උනේ? ලෝකයට පෙන්නන්න. හිතට. දැන් දැක්ක නේද වෙච්ච වැඩේ? මේ කය බුදි කරවන්න ඕනේ ඇඳක්. හැබැයි හිතට ඕනේ මොකද්ද? විශාල ගයක්, කාමර පහක්, එක කාමරයක ඇඳක්. ඒ ඇඳ උඩ මේක දිදි කරවන්න. එහෙම කළා ගෙවල් අරගන්න. එහෙම කළා ඇඳුම් ආයිත්තම් අරගන්න. අරගෙන මොකද කරන්නේ? ඉතින් ඕක තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ. මුලාවෙන් නිදහස් වෙච්ච දාට පින්වතුනි තුන් සිවුරයි පාත්තරේ. තුන් සිවුරෙන් ඔක්කොම වැහෙනවා. පාත්තරෙන් ආහාර ලැබෙනවා. ඊළඟට මොනවා හරි සේවනක් තියෙනවා, හිතට සේවනක්. දෙලට බේතක් තියෙනවා. අපි අද මේ කරන්නේ ඔය හතර ගන්න එක තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කුසට ආහාරක් හෝටලයක් දානෝ. ඉනට වස්ත්‍රයක් ඇඳුම් කඩයක් දාගන්නෝ. හිසට සෙවණක් නිවාස සංකීර්ණයක් හදාගන්නෝ. දෙලට බෙහෙතක් ස්පිරිතාලයක් දාගන්නෝ. දාගෙන දැන් මොකද කළේ? මහා දුක්ඛන්දරාවක් විඳගෙන ඔක්කොම නරතු කරනවා. ඕවා හොඳට හිතලා බලන්න. ඕවා හිතනකොට පින්වතුනි නෙක්ඛම්මේ සිද්ධ වෙනවා. නිදහස් අහසක්වන් පැවිද්ද මොනතරම් සාරද කියලා දැනෙනවා. එහෙනම් මොන මගුලකට මේකේ ඉන්නද? ඔන්න ගියා. එක සිතුවිල්ලයි. මේ හොඳට ඉන්න කොල්ලෙක් ගංජා ගහන්න යන්නේ. සිතුවිලි කීයකින්ද? එකකින්. යාළුවෙක් අහු වුණා. පුත් එක වැඳුණා මොකද කරන්නේ? ගංජා ගහන්න යනවා. දැන් අම්මා මොකද කරන්නේ? කෑ ගහනවා බයිනෝ. නේ? ඒ යන්නේ නැද්ද? දැන් ගෑනු මිනිස්සු ඉන්නවා. දැන් මම මෙයා අහපු පස්සේ දැන් අනිත් පැත්තෙන් මම මේ උත්තරයක් දෙන්නේ. දැන් ගෑනු මිනිස්සු ඉන්නවා. දැන් ওই මිනිසුන්ට මොනවද වෙන්නේ? දැන් අර අර කාන්තාවට දැන් නිවන් දකින්න ඕනේ. එයාට මහාන වෙන්න ඕනේ කියලා හිතන්නේ. දැන් ස්වාමි පුරුෂය ඉඳ දෙන්නේ. අවශ්‍ය නම් පුළුවන් ඉතින්. ඇයි? ඉතින් ඔය ගෑනු ඉන්නේ ඕන් තරම් අර ස්වාමි පුරුෂයා ඉඳදී වෙන මිනිසුත් එක්ක පැනලා යන්නේ. එතන නිවන් දකින්න යන ගමනේදී විතරද ඔක්කොම හිතෙන්නේ? මම එනිකන් කියන්නේ. ඈ? කොල්ලෝ ඉන්නේ ගංජා ගහන්න යන. අම්මා කැමතිද ගංජා ගහන්න? කොල්ලෝ ඉන්නේ ගණිකාවත් එක්ක යන. අම්මා කැමතිද? අම්මා දේස් තියනවා, දේවල් තියනවා නේද? එතන නිවන් දකින්න යන ගමනේදී විතරද ඔය ඔක්කොම? නැහොත් මේක සාර ගමන. විශේෂයෙන් දෙමාපියෝ ගැන නම් හැලකිලිමත් වෙන්න ඕනේ. දෙමාපියොත් අරගෙන යන්නේ එතනට කොහමද? ගොඩාක් වයස නැහැ ඉතින් තේරුම් ගන්නෑ. මොකද එතනට ගිහින් ලෙඩ කුඩු සානි හත්සක් පයින් කරනවට වඩා හොඳයි තමන්ගේ සහෝදරයන්ට එක බාර දෙන්නේ. තමන්ට ඒ කටයුතු කරගන්න. හැබැයි තව අවුරුදු 5ක්වත් අකාලේ මැරුණොත් නෙමෙයි. තව අවුරුදු 5ක්වත් ඔය දිරච්ච බර කරත්තේ අරගෙන යන්න පුළුවන් ගොනෙක් නා. තනිකර එහෙමයි. මම මේ දවස්වල යනකොට එතන හිටපු ඒ අපේ පින්වතියකට පින්වතෙකුට මේ ගැන මං පෙන්නුවා. පාරේ යනවා වයසක මිනිස්සු දෙන්නෙක්. මම ඕන්න බලන්න. වාහනේ නවත්තන මං පෙන්නුවා. දැන් ඔන්න ඔය දෙන්න බලන් ඉන්න. දිරච්ච බර කරත්ත දෙකක්. තල්ලු කරගෙන යන. නාකි ගොන්නු දෙන්නෙක් වගේ. හිතට ඕනේ යන්න. හිතට ඕනේ වුණාට බර කර ගොනා ගොනාට ඕනේ වුණාට පින්වදිනි බර කරත් ඇදෙන්නේ නැහැ. ඇයි? කරත් දිරලා දැන්. හිතට යන්න ඕනේ. හරි කේන් තියනවා මේ පිරිසට. ඇයි? Taman කැමති දැන් නොලැබීම දුකක් හින්දා. ඇයි? තරුණෙක් යනවා මෙහෙම. යනකොට දත් පිටි කැවෙනවා. ඇයි? ඇයි? ඒ ගොනා යන්න හදනවා. ගොනා යන්න හැදුවට කරත් යන්නේ නේ. ඔය සමහර පිරිස් අහනවා වයසට ගියාම ඉතින් ඔටෝම මේ ඔය ඔක්කොම කාම එහෙම දුර වෙනව නේද කියලා. නෑ. බර කරත් දිරල හින්දා බර දාලා අදින්න බෑ. නැත්තම් අදිනවා. කරත් හයයින. ඒක තමයි විදිහ. කරත් දිරාගෙන එනකොට තින්ගතුනි. ඒ කරත් හොඳට හැදෙන කාලේ පොඩි කොල්ලන්ට කෙල්ලන්ට තියෙන්නේ. ඔය කියන්නේ හෝමෝන් එහෙම එන කාලේ ඉතින් ඔය හෝම කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒ කරත් හොඳට හැදෙන කාලේ. කරත් හොඳට හයියයි. ඒ කාලේ හොඳට හයිය වෙවි එන කාලේ. ඉතින් මොකද කරන්නේ? ගොනා හොඳ වේගෙන් කරත් ඇදගෙන යනවා. එහෙම වේගෙන් කරත් ඇදගෙන ගිහිල්ලා දැන් ඉතින් කරත් දිරලා. දැන් මොකද වෙන්නේ? දැන් කරත් ඇද ගන්න බෑ. අර ඉස්සර කරත් යදිනකොට තිබිච්ච ජවයේ තාම හිතේ නම් තියෙනවා. ගොනාගේ නම් තියෙනවා. ගොනාගේ තිබ්බට වැඩන්නේ කරත් එන්නේ නැහැ ඇද්දට. මොකද ගොනා කරත් යදිනකොට මේ මේව හොඳ උපමාවකින් ඇතුලේ. මේ හොඳට අවබෝධයට ගන්න. මේ හැම එකක්ම කියන්නේ අවබෝධ කරගන්න. සමහර ඒවාට ඔබට hina යන්න වැති. හැබැයි hina වෙන්න බන කියනවා නෙමෙයි. එහෙම මේ වැඩ පිළිවෙලක් සම්බුද්ධ ශාසනයේ නැහැ. එහෙම ඒවා තියෙනවලු දැන් ඔය එක තැන්වල. හැබැයි ඔබව hinaස් වන්න බන කියනවා නෙමෙයි. ඔබ අවදියෙන් තියන්න බන කියනවත් නෙමෙයි. අවදියෙන් තියන්න තමයි එනර්ජි ඩ්‍රින්ක් ගෙනාවේ මේක මහත්තේ. ඒවා බීලා අවදියෙන් ඉන්න. මොකට කරා හිතන්න එපා. අනේ මහරාවිලානේ බන තියෙන්නේ. මේවා කලින් දීපන හොඳයිනේ. එහෙමම හිතන්න එපා. ඇයි? මේ සම්බුද්ධ ශාසනයේ කර තියන්නත් අපි කටයුතු කරනවා. යන් ගෙදරට එන කාලය මීලා එහෙම ඉඳලා එනව නෙමෙයි. දැන් මේ බණ කියලා මං ආයෙ හෙට උදේ ඉඳලා ආයෙ පන්ති. ඔබ නිදාගනි මං උදේ 7ට හැරිලා යන්න ඕනේ. මං හෙට ගෙදර ඉන්න රෑ 12ට. පන්ති කල් ඉවර වෙලා. කාටද කරන්නේ? අමගේ අම්මටද තාත්තටද? නෑ ඔබට කරන්නේ. ඔබගේ සම්බුද්ධ සාසනයට කරන්නේ. හැමදේම සම්බුද්ධ සාසනයට කරන්නේ. නැත්තම් මේ ගිහිගුණේ ඉන්නු මොනාන්නේ කොහොමද? අදාළ කර්තව්‍යය වෙනකොට ඔබටම බලාගත්ත හැකි මොනවද වෙන්නේ කියලා. එහෙම හිතන්න එපා එන. පුළුවන් තරම් උත්සාහ කරගන්න මේ වැඩේ කරගන්න. එහෙනම් මේ හිනස් වোনව නෙමෙයි. එහෙනම් මේ බර කරත්තේ ස්වභාවය අඳුනගන්න. අර හොඳට ජවයේ එන කාලේ බර කරත්තේ එනවනම් වේගෙන්. එතකොට මොකද වෙන්නේ? ගොනාට හරි හරි සතුටි ගුණාට ගුණා හරි තෘප්තිමත් කරත්ත එන්න එන්න ගුණා අදිනවා. ඒකයි බින්දුනේ තරුණ කාලේදී පිරිස කාමයේද ලැබි වෙන්නේ. වයසට යන්න යන්න ගුණා අදිනවා කරත්ත එන්නේ නැහැ. එහෙනම් අදින එක වෙහෙසක් ගුණාට. ඒක නිසා තමයි ඔය ගොන්නු පැත්ත වෙල්ලා ඉන්නේ. ඇත්තට කරත්ත එන්නේ නැති හින්දා. නේද හිතන්න එපා වයසට ගියාට පස්සේ ආහනේ ඔක්කොම දැන් හරි. දැන් හරි. දැන් කාමයේ හිමනේ. එහෙනම් ඉතින් වයසට ගිහිල්ලා මැරෙන ඔක්කොම පුද්දාවාසී. ඇයි? කාමයේ දුරු කරලා නින්නේ. එහෙම ඒවා නැහැ. ඒක නිසා මේක තමයි ඇත්ත පින්වතනේ. ඉතින් ඇත්ත කියනකොට සමහර වෙලාවට පොඩ්ඩක් රිදෙන්නත් පුළුවන්. ඉතින් රිදුනට හරි රිදිලා හරි පින්වතනේ මේ තුවාලට බේත් දාගන්න. එක එක જાතියෙන් ඔබට මේවා විස්තර කරලා දෙන්නේ කොතනින් හරි මේ තුවාලට බේත් වැටෙන්න. එකම එක්ස්කියුස් එකක්වත් ගන්න එපා. එකම එක්ස්කියුස් එකක්වත් ගන්න එපා. කොහොම හරි කරුණක් හොයාගන්න ඒක කරගන්න. මම ඔබට ඒ කාලේ කිව්වනේ. ධර්මයේ මෙනෙහි කරන්න වෙලාවක් නැත්තම්. තව දරුවෙක් හදාගන්න. ඒ දරුවා සාසනය කරගන්න. දැන් දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට දැන් වෙලාවක් ඇත්තෙම නැහැ කිසිම වැඩකට. තව දරුවෙක් උපදිනවා. දැන් කියනවාද? ඉතින් උඹ අඳහන් ඉතින්. කරන්න දෙයක් නැහැ. මට හරියටම වෙලා තියෙන දරුවෝ 4 දෙනෙකුට විතරයි. 5 වෙනියා උඹ ආවා කරුමිට කරන්න දෙයක් නැහැ. උඹ ඉතින් අඳාන ඉන්න මැරපලයක්. එහෙම කියනවාද? නැහැ. එහෙනම් කොහෙන්ද අර කාලේ ආවේ? කාලේ නැහැ කිය කී මේ මේ මේක කල් දදා හිටියේ. හේතුව තමයි පින්වදෙනි. ඇස් දෙකට බේත් වැල්ලා නැහැ. සද්ධර්මනේ මේකයි මම ඔබට කිව්වා මේක කාලයකට කලින් කරපු දේශනාවල් වල පරිපූර්ණ වශයෙන් වෙනස් වෙච්ච දේශනාව ඉදිරියේ වෙයි කියලා. ඒව හැම වෙනවා. ඔබ උන් තැන ගල් ගැහෙනවා දැන්. ඒක තමයි වෙන්නේ. හිතන්න ලක්ෂයක් දේවල් ඉතුරු වෙනවා. ඔබ ගන්න තීරණ. තීරණ අරගෙන ඔබ කටයුතු කරන්න. මුලා වුණොත් පරාදයි. එච්චරයි. මුලා වුණොත් පරාදයි. මොනම හේතුවක් නිසා හරි මුලා වුණා නම් පරාදයි. හොඳයි පිංගුතුනි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා ආදී පවත්වලා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ මහා කුසල සම්භාර ධර්මයක් සිද්ධ කරගත් වෙලාවේදී ඒ පින්ෙන් පෝෂණය වන්නා වූ, පින්ද සතුට වන්නා වූ ඒ උතුම් පිරිස ඉපත් කළා. එයාට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සියලුම දෙනා පළමු කොටම පින්වතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකය අපේ අතරපත් කරගන්නකල් ඒ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා අපකැප වේලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් විනාස කරගත් ආ වූ සීලම කුසල සම්බාර ධර්මිය පුණ්‍ය සම්බාර ධර්මිය යැයි විශේෂ විහිදුවල පතුරුල් හරින මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ සත්‍යාස්තුරුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම කය දරාගෙන ලෝකේ වටා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ඒ වගේම පින්වතුනි මේ උත්තම උත්තමාවියන් වටේ කටයුතු කරමින් මේ ශ්‍රී සද්ධර්මයේ ලෝක පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උපාසක උපාසිකා පිරිස සිහිපත් කරගෙන ඔෆිසින් දැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය ආවිෂේ විහිදුවල පතුරුල්ලරේ නීපින් විහිදී පැතිරියාමින් ඒ උත්තමයන්ට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්බැවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අදගේ අද ඔබගේ ආරාධනාව පිට මේ ස්ථානෙට පැමිණියා වූ ඒ දසදහසක් ලෝක ධාතු වින්නව සීරම දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලා වස්තිපත් කරගෙන ඔබේ සින්දස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මය කුසල සම්බාර ධර්මය ඒ අය විශේෂ විහිදුල පතුරුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිළි চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උතුම් මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාත්‍ර ගතවන් දෙද සීරුම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුුරු ඥාති හිත මිත්‍රාදීව සිහිපත් කරගන්න. ඒ වගේම පිං උතුම් මේ අත්බැවි විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාති ගුරුුරු හිත මිත්‍රාදීන් වෙච්ච මේ සීළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ හිඳලාස් කරගත්තා වූ සීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අය විශේෂ විහිදුල පතුරුලරේ නීපින් විහිදී පැතිරී යාමෙන් එයා යම් කිසි අභාවී ස්ථානයක හිනවන නම් ඒ ගතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න. මේක කල්ප 91ක් ඇතුළත තමන්ට තමන් විසින් අවද සාදානට ලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා මාරනවා කපනවා කොටනවා කියාගෙන ආරි මාර්ගයට බාධා පමුණුවෙමින් තමගේ ජීවිතයට බාධා පමුණුනේ යම් කිසි පිරිසක් ඇවිදලා ඉන්නවා නම් ඒ පිරිස විශේෂයෙන්ම සිහිපත් කරලා ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යැයි විශේෂ විහිදුවල පතුරුලරේ නීපින් විහිදී පැතිරී යාමින් එයයි අභවී ස්ථානින් අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පින් උදින මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ වටේ ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් වේද මාන්තියෙන් උපයාස අපයාගත ධනිය අපකප කරලා කටයුතු කරන්නා වූ ඒ ගිහි පිරිස් විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පින් උදින තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ රැකී රක්ෂා කරන්නා වූ ඒ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දිනියන් ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමේ නේයට යම් කිසි ග්‍රහවල උපද්‍රව දෝසාන්දකාර තිනවන නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් බුත් වේවා යක්ෂ වේද විසාජ මලගෙවල කුම් බාණ්ඩාදීන් වැද මෙමිණි අවදෝසාන්දකාර තිනවන නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් බුත් වේවා ඇස්වා කටවා හෝහා ඕල් දෙවල් සක සංඛා දෝසාන්දකාර තිනවන නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් බුත් වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමර සංඛ්‍යාත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත්නි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානෙට ඇවිදිලා සද්ධර්මයේ ශ්‍රවණයෙන් කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානකින් සන්තරපින වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්නේ නැති එහෙමනම් ඒ මාර්ගඵල අවබෝධය උදෙසා ඒ සකස් වුණා වූ ඒ ආහාරය ආහාරය සකස් කිරීම උදෙසා අපකැප වෙලා කටයුතු කළා වූ ඒ පිරිසව සිහිපත් කරගන්න එදා යට අතීතයේ ඉඳලා වැවමුණු සකස් කරලා ඇලවිලි සකස් කරලා ගොයන් කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අපකප වෙලා කටයුතු කළා වූ සීලම් පිණි සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මයේ යැයි විශේෂ විහිදුල පතුරුලරේ නීපින් විහිදී පැතිරී යාමෙන් එය යම් කිසි අභව ස්ථානයක ඉන්න නම් ඒ අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරන දු මේ ස්ථානට ඇවිදilla සද්ධර්මයේ ශ්‍රවණී කරද්දී හීතලෙන් වින්නෙන් ආරක්ෂා වෙලා මෙසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා. එහෙනම් මේ ස්ථාන භූමි මුල් පදිංචි කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානට ගෙනලා බඳලා කළ සකස් කළා වූ සීලමු දිනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලමු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එය විශේෂ විහිදුවල පතුරුලරේ නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයත් අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අවසාන වශයෙන් තීපත් කරගන්න අද මේ ස්ථානයේ දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් කරලා තියෙනවා. ඒ වගේම යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්නේ නැති. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ වගේම මේ සජීවීව ලෝකින් ඕනෑම කෙනෙකුට මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. එහෙමනම් පින්වතුනි මේ දේවල් උදා වෙලා තියෙනවා විද්‍යාඥයන් වශයෙන් සම්බත පිරිසක් සහ එයාගේ අන්තිමාසික පිරිසක් විසින් ලෝකෙට ඉදිරිපත් කරපු කරුණු කාරණා නිසා එhmenan ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විද්‍යාඥ මතයෙන් සම්බන්ද පිරිසත් එයාගේ අන්තිමාසික පිරිස සිහිපත් කළේ එයාට විහිදුවල පතුරුල හරි නේපින් විහිදී පැතිරියාමෙන් එයා යම් කිසි අභව ස්ථානයේ හිනවනන් ඒ අතමි දේවා අජරාමර සංඛ්‍යාතනි වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පිං අනුමෝදන් කරන්න. එහෙමනම් පිංගදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුලදීම මේ අත්බැවිය තුලදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.